අපේ ගරුතර නිර්මාණියන් වහන්සේගෙන් අවසරයි. විදුලි පංකා කීපයක් අක්‍රීය වීම නිසා ටිකක් අපහසුතාවයක් දැනේ. මේ නිවන් දකින වැඩපිළිවෙල පින්වතුනි ලේන්ති පහසු වැඩක් නෙමෙයි, බොහෝ බාධක මැදින් කරගත යුතු වැඩ. ඒක නිසා වීර්ය උපදවාගෙන දාඩිය පෙරිතිරි හරි කවන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේක තවත් එක ධර්ම දේශනාවක් නෙමෙයි, අපේ නිවන් දකින දේශනා කරන සද්ධර්ම දේශනාව. සෝතාපන්න ඵලයේ සකස් කර ගැනීම උදෙසා දේශන සද්ධර්ම දේශනාවක්. ඒක නිසා බොහෝම සිහියෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාව සූදානම් වෙලා සියලුම දෙනා ජීවිතයේ යථාර්ථය දැක ගන්න පුළුවන් මේ ස්ථානවලට ඇවිල්ලා ඇති පින්වතුනි. උපැන්න සහතිකයේ බෞද්ධ කියලා ගහපු අය සහ උපැන්න සහතිකයේ ක්‍රිස්තියානි කියලා ගහපු අය, උපැන්න සහතිකයේ මුස්ලිම් කියලා ගහපු අය, එක එක ජාතිය විදිහට ඇති. ඒ සියල්ල උපැන්න සහතිකයට සීමා වෙච්ච දෙයක් විතරයි. නිවන් ලඟින ක්‍රමවේදය එකක්, දිව්‍ය ලෝක යන ක්‍රමවේදය තව එකක්, බ්‍රහ්ම ලෝක වලට යන ක්‍රමවේදය තව එකක්. ඔය විදිහට තමයි තියෙන්නේ මේ ආගම් වල ભેද හැදෙලා තියෙන්නේ. නමුත් අද මේ පුතග්ජන මිනිසුන්ට ආගම් වල ભેද වෙන විදිහට හදාගෙන තියෙන්නේ. ක්‍රිස්තියානි ආගම කියන්නේ දිව්‍ය ලෝකයට යන පාර කියන මහා ශ්‍රේෂ්ඨ ආගමක්. ඉස්ලාම් ධර්මය කියලා කියන්නේ දිව්‍ය ලෝකයට යන මඟ සම්සන බොහොම ශ්‍රේෂ්ඨ ආගමක්. එවැනි කන්න හදාගත්ත ඒවුන් ඇති ඒකුන් ගැන නෙමෙයි මම මේ කියන්නේ, ඒ ආගම් ගැන. හින්දු ධර්මයේ කියලා කියන්නේ නේව සංඥා නා සංඥා යතනට යනකම් ධ්‍යාන වඩන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ ආගම. නමුත් අද හින්දු ආගම කියලා කියන්නේ බෙලෙක් එකට තට්ටු කර කර පූජාවට කෑල්ලක් අතේ තියාගෙන දෙයියගේ හිඟා ගන්න ජාතියක් වෙනවා. ඕක නෙමෙයි පින්වතුනි හින්දු ආගමද? හින්දු භක්තිය දන්නේ නැහැ හින්දු ආගම කියන්නේ මොකක්ද කියලා. දෙයියන්ගේ හිඟා ගන්න විතරයි ඒකුන් දන්නේ. නේව සංඥා නා සංඥා යතනට යනකන් අරූපාවචර ධ්‍යාන අර්ථ සමාපatti ලාභින් බිහි කරන මහා ශ්‍රේෂ්ඨ ආගමක් හින්දු ආගම කියලා කියන්නේ. නමුත් මේ කරුම එක මහත ඒ ඔක්කොම ආගම් යටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ බෞද්ධ දර්ශනයත් ඒ විදිහටම යටපත් වෙලා. බුද්ධ ආගම කියන එකක් හදාගෙන දර්ශනයෙන් ඈත් වෙලා ඔය වන්දනාමානයක් කරගෙන තමන්ගේ ජීවිතේ බොහෝම හුරතල් වගේ වෙන තිරසක් තමයි අද බිහි වෙලා ඉන්නේ. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනය, ඒ ශාසනයේ පිහිට ලබන මහා උත්සමයේ ගිහි කරගන්න තියෙන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් අද අපි මේ සද්ධර්ම දේශනාව පවත්වන්නේ ඔබට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයේදී ලබන්න පුළුවන් පිහිටක් තියෙනවා අන්න ඒක දෙන්නත්. ඉතින් විවිධාකාරයේ ආගම් වල පිරිසින්න පුළුවන්, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන තාවේ තියෙන්නේ ආගමක් පතුරවන්න නෙමෙයි. මම මෙතන තාවේ තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන්න ඉදිච්ච ඒ දර්ශනේ ලෝකෙට දෙන්නේ. මේක දර්ශනයක්, මේක ෆිසික්ස් වගේ එකක්, භෞතික විද්‍යාව වගේ දෙයක්. ඕනේ ආගම කෙනෙකුට භෞතික විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. භෞතික විද්‍යාව උගන්වන්නේ පිටතින් භෞතික වස්තුන් පාවිච්චි කරලා දුකින් නිදහස් වෙන හැටි. රසායන විද්‍යාවේ උගන්වන්නේ රසායනික දේවල් පාවිච්චි කරලා මූලද්‍රව්‍යයන් පාවිච්චි කරලා දුකින් නිදහස් වෙන හැටි. බෞද්ධ දර්ශනයෙන් පෙන්වන්නේ තියෙන්නේ මේ චිත්ත ස්වභාවය පාවිච්චි කරලා දුකින් නිදහස් වෙන හැටි. එන සහ මුලින්ම දුකින් නිදහස් වෙන ක්‍රමවේදය මේ බෞද්ධ දර්ශනය තුළ විද්‍යාමාන වෙනවා. එන මේක ඕනේ මාර්ගම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා ක්‍රිස්තියානිය 10,000කට අධික පිරිසක්. පැවිද්දට එන්න පවා බලාගෙන ඉන්නවා ඒ පිරිස්, බොහෝ පිරිස්. මුස්ලිම් අය පවා මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටීමක් නැහැ. ඒ අය තාම මුස්ලිම්. නැහොත් ඒ මාර්ගය මොකද්ද කියලා මුස්ලිම්. දර්ශනය මොකද්ද? අනුගමනය කරන තථාගතයන් වහන්සේගේ දර්ශනය මොකද්ද? මේ අද්දවේදී නිවන් මඟ පසක් කරගන්න එක. ඒක නිසා පින්විතනේ ඔබ සියලු දෙනා මේ ස්ථානයට ඇවිදින්න ඇත්තේ මේ නිවන් මඟ පසක් කර ගැනීම නිසා. යම් කිසි කරුණක් කාරණාවක් තියෙනවා නම් ඒක ඉෂ්ට සිද්ධ කරගන්න. මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. නිකන් ආවට ගියාද සද්ධර්මයේ ශ්‍රවණය කළා තියෙන්නේ මේකෙන් පළක් ගන්න බෑ. මහා අපරාධයක් ජීවිතවලට මිනිස්සු කරගන්නවා දන්නේම නැතුව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ තියෙන්නේ මේක අපිට කරගන්න. ආයි උන්වහන්සේගේ සාසනේ වැල්ලෙනකන් ඉන්න එපා. ඔබ හොඳාකාරව දන්නේ තියෙන්නේ ඔබ පොඩි කාලේ ඉඳලා ලෝක සත්‍යයගේ ගිනි ගෙඩි කකා ගිනි ගෙඩි කකා අවුරුදු 65 70 වෙනකන් දැන් ගිහිල්ලා. රස්සාවල් කරලා සල්ලි හම්බ කරලා ඔක්කොම කල්ලි ඉවරලා අවුරුදු 60ක් 70ක් යනකොට දැන් කර කියා ගන්න දෙයක් නැති වුණාම පන්සල් මතක් වෙන්නේ. ඒත් ගිහිල්ලා බෝධි ප්‍රාකාරයක් වටා බෝධි වන්දනා කර කර ඉන්නවා මිසක් සිංහදෙන එතනින් එහාටවත් තියෙන හරය හොයන්නේ නැන්නේ. මන් ලහින්නේ සිංහදෙන ඔය සීරු බොහෝ දෙනා ඔබ දැකලා ඇති බයිසිකල් රේස්. බයිසිකල් රේස් එකක් යනකොට බයිසිකල් පදින මිනිස්සෙක් ඉන්නවා. එක මිනිස්සෙක් වටා මෝටර් සයිකල් යනවා 50ක් විතර. ඒ මිනිස්සයාට චියර් කර කර. ඔන්න ඔය චියර් කරන මිනිස්සේ වැඩක් තමයි පිටින් බිහි වෙලා ඉන්නේ. මහා අපරාධයක් මේ. හැබැයි ඔබ දන්නවා පිටින් ඔය චියර් කර කර යන මිනිස්සු එක්කෙනෙක්වත් දිනන්නේ නැහැ. දිනන්නේ එක එක්කෙනයි කවුද බයිසිකලේ පදින එක්කෙනා විතරයි. එහෙනම් මහරහතන් වහන්සේලා ලෝකෙ බිහි වෙනව ඔබ ඒවට සාදු නාද තියදී ඉන්නවා. සාදු නාද තියෙන එක බොහොම හොඳයි දෙවිදෙනි. නමුත් සාදු නාද තියදී හිටියා කියලා තමන්ගේ වැඩේ වෙන්නේ නැහැ. මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වඩම්මනවා කියලා කිව්වට පස්සේ දෝත් මුදුන් තියාගෙන මහා වන්දනීයලෙන් සාදු නාද දීගෙන ඒ පස්සෙන් යනවා. ඒක බොහොම හොඳ කාර්යයක්. නමුත් දෙවිදෙනි ඔබ තාමත් අර බයිසිකලේ පදින එක්කෙනාට චියර් කරනවා විතරයි. තාමත් ඔබ කරන්නේ අර බයිසිකලේ පදින එක්කෙනාට චියර් කර කර ඉන්න එක විතරයි. ඔබ කවද්ද දිනන්නේ? ඔබ කවද්ද පින්වලනේ මේ මාර්ගඵල ලබන්නේ? ඔය කරන ක්‍රමවේදය තුළ මාර්ගඵල ලබන්න බෑ. ඔය ලෝක සත්‍යයේ ගිනි ගෙඩි කකා යන ගමනක් ඔය තියෙන්නේ. ලෝකේ සාරය කියලා අල්ලගත්ත මිනිස්සු පින්වලනේ මේ සාරත්වය උදා කරගන්න කියලා අධ්‍යාපනය කියන එකක් හඳුන්වලා දීලා, විවාහය කියන එකක් හඳුන්වලා දීලා, ළමයි හදන්න කියලා හඳුන්වලා දීලා, ළමයි හැදුවට පස්සේ උන්ගේ වැඩ බලන්න කියලා, උන්ට උගන්වන්න කියලා, උන්ගේ දරුවෝ බලන්න කියලා, ඕම කියලා අවුරුදු 65 කියලා මැරිලා මල කුණු පෙරේතයෝ වෙනවා. ආය අහන්න දෙයක් නැහැ පින්වතුනි. ඔබගේ ඔබ මඩ ගමන ඔබට වෙන දේ මම පෙන්වන්න දෙන්න. මේක ලේසියෙන් පහසුවෙන් හිතා ගන්න එපා. මහා දරුණු අඩියක ඉන්නේ මේ. අද ඔය කොච්චර උඩ පැන පැන හිටියත් රසිකිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා මේ අමු අපායට ළඟින්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් මේ සද්ධර්ම දේශනාවේදී මම ඔබට ඔය දේවල් පැහැදිලි කරලා දෙන්න. මේව දැනගන්න පින්වත්නි ආගමක් ඕනේ නැහැ. පටිච්ච සමුප්පාද දහම් නියාමයේ දැනගන්න ආගමක් ඕනේ නැහැ. මේ කතා කරන්නේ සනිකන විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ පින්වත්නි ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමට. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම කියන එක පින්වත්නි මේ ලෝකවාසී සියලු සත්‍යයන්ටම උරුම දෙයක්. ඒ හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා ඇත්ත ඇති හැටියෙන් දැනගන්න. එක්කෙනෙකුට විතරක් නෙමෙයි. අර ආගමට බෑ, මේ ආගමට බෑ, මේ ආගමට නෙමෙයි. ඇත්තක් තියෙනවා නම් මේ ලෝකේ ඒ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. මොන ආගමේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට හඳපාන්න ඕනේ නැහැ. තමන් මොකක්ද ආගම ඒක කියාගෙන ඉන්නේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න. කවුරු හරි කිව්වොත් එහෙම බෙල්ල මිරිකුවට පස්සේ මැරෙන්නේ නැහැ කියලා. මොකක් හරි ආගමක කියනවා නම් බෙල්ල මිරිකුවට පස්සේ මැරෙන්නේ නැහැ කියලා. ලෝක සම්මතයෙන් ඒ ආගම ඇදෙවට කමන්නේ. නමුත් ඔබ හොඳාකාරව දන්න දෙයක් තියෙනවා, ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්න දෙයක් තියෙනවා. කින්ද බෙල්ල මිරිකුවම මැරෙනවා. ඕක ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ඕකයි කාගෙන්වත් අහලා දැනගන්න දෙයක් නැහැ. එහෙනම් මේ අද මේ සද්ධර්ම දේශනාව තුළදී පින්වදින ඔය කාගෙන්වත් අහලා දැනගන්න දෙයක් නැති මට්ටමේ මේ ප්‍රත්‍යක්ෂ කිරීමක් ඔබට සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ කාලාම සූත්‍රයේ කියපු ඒ ක්‍රමවේදය තමයි බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමවේදය. ඒක තමයි අද ඔබට මේ දේශනා කරන්න යන්නේ. මේ දේශනාව ඔබ හරියාකාරව ශ්‍රවණය කළොත් පින්වතුනි ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. මම ඒකෙන් කියන්නේ නැහැ මම ඔබට සීල් එකක් ගහනවා කියලා ඔබ සෝතාපන්නයි කියලා. එහෙම කරන්න පුළුවන් ගමක් මට නැහැ. ඔබට කොච්චර අනුසය තියෙනවද ඒක මම දන්නේ නැහැ. ඒවනම් ආසය අනුසය ඥානය තියෙන තථාගතයන් වහන්සේට විතරයි ඒක කරන්න පුළුවන්. නමුත් මම හොඳේ නොලාකාරව එක දෙයක් දන්නවා. මේ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළොත් මං කියනව ශ්‍රවණය කරන්න ඕන විදිහ තව ටිකකින් ඒ ටික කරගත්තොත් හරියට ඔබට ඔය වැඩේ කරගන්න පුළුවන්. මෙතනදී නැත්නම් ඊළඟ කේදේ හරි කරගත්ත හැකි. ශ්‍රවණය කරන වෙලාවෙදී තියෙන්නේ මේ සද්ධර්මයේ ඔබට අවබෝධ වෙනවා. දස්සනේන පහ තබ්බ කියන කොටසින් දහම් දර්ශනයෙන් මේක පහ කරගත්තට පස්සේ ඔබල සෝතාපන්න ඵලයේ හිමි. සතර පායෙන් නිදහස්. අන්න ඒ කමෙතේ තමයි පිංගුතුනි අද අපි මේ කතා කරන්න යන්නේ. එහෙමනම් අපේ යුතුකමක් තියෙනවා පිංගුතුනි අපි මේ ජන්මද්වීපයේ මේ සද්ධර්ම මේ කතා කරද්දී ජන්මද්වීපය කියලා කියන්නේ පිංගුතුනි මේ පෘථුවියට. පෘථුවියට කියන තව නමක් තමයි ජන්මද්වීපය කියන්නේ හේතුව බුදුන්ගේ ජන්මලාභයේ ලැබව දිවයිනේ හින්දා. ජන්මද්වීපේශ්වර කියන නමින් තථාගතයන් වහන්සේ හඳුන්වනවා සක්විති රජුරුවන්. එහෙනම් සක්විති රජුරුව කියලා කියන්නේ පිංගුතුනි ඉන්දියාවට අධිපතියට නෙමෙයි. සක්විති රජුරුව කියලා කියන්නේ මේ මුළු මහත් පෘථුවියන්ටම අධිපතියට. එහෙනම් ජන්මද්වීපේශ්වර කියන නමින් හැඳින්වෙන්නේ මේ පෘථුවියට අධිපතිකම් කියන නම හින්දා. එහෙනම් මේ මහ පෘථුවියටම නයිජීරියාවේ වන කියන්නේ ගියත් අපි නයිජීරියාවේ වන කියන්නේ ජන්මද්වීපේ ඉඳලා තමයි. එහෙම තමයි මේ ක්‍රමවේදේ. එහෙමනම් පින්වතුනි ජන්මද්වීපයේ බුදුරජාණන් වහන්සේ නමක් ඉපදුනා. ඒ ඉපදුනේ පින්වතුනි ජන්මද්වීපයේ තමයි මේ ලෝක 31ෙම පල්ලෙහාම තියෙන සුගතිය. දුගතිගාමී වෙච්ච සත්වයන්ට පින්වතුනි සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. අධික වේදනාවෙන් පසු වෙන කෙනෙකුට මේ සද්ධර්මය තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි අද ඔබ බිමේ ඉඳවන් නැතෝ ඔය පුටුවක ඉන්නේ. මොකද අධික වේදනාවකට පත් වෙවි ඉන්න කෙනෙකුට සද්ධර්මය තේරුම් ගන්න බෑ. එයන්ද පුටුව කිඳගෙන ඉන්න ඔබ සද්ධර්මයේ හරි සද්ධර්මයේ කියන අප්‍රමාණ ගරුත්වයෙන් යුක්තව. නමුත් ඔබට වේදනාවක් නොදැනෙන පරිදි පහසුවෙන් ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තමයි මේ අවස්ථාවක් සැලසෙලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ කාම සුගතියේ අවසාන ලෝකය තමයි මනුෂ්‍ය ලෝකේ. මෙතන සබාගතයන් වහන්සේ ඉපදුනේ පින්වතුනි ඉහළ ලෝකවල ඉන්න ඕන කෙනෙකුට ඇවිදින්න මෙතන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. නමුත් ඔබට හැකියාවක් නැහැ දිව්‍ය ලෝකවලට ගිහිල්ලා බණ ටික අහගන්න. එහෙමනම් දැන් ඔබ හොඳාකාරව දන්නව තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ ඉපදුනේ ඇයි කියලා. මොයි අද කර කර ඉන්නව කරන්න නෙමෙයි පින්විතනේ ඉපදුනේ උන්වහන්සේ ඉපදුනේ මේ ලෝකෙ නිවන් දකින ක්‍රමවේදේ. නිවන් දකින ක්‍රමවේදේට අවනත වෙලා කටයුතු කළා නම් පින්විතනේ ඔබට මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් කොහොම හරි මේ 31 ලෝක ධාතු විතරක් නෙමෙයි පින්විතනේ දසදහසක් ලෝක ධාතු විසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන එයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඕනේ. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් ලිතීටන්න කියලා. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න ඔබට හිංසාවක් පීඩාවක් කරදරයක් වෙච්ච වෙලාවේදී ඒ පිටක් ආරක්ෂාවක් සැලසලා දුන්නා නම් අන්නේ ඇයට කලකුල සලකන්න හොඳම වෙලාව මේක. ඔබ සද්ධර්මයේ අවබෝධ කරන්න යන වෙලාවෙදී ඔබ ශ්‍රේෂ්ඨත්වයට සෝතාපන්න ඵලයට පත් වෙන්න යන වෙලාවෙදී ඒ අර සිහිපත් කළා. ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන්ද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව කොට්ටාසයන්වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා. ඒ වගේම තම තම නමින් ජම්මාන්තරගත වන්දිතුනා වූ සීලුම ඥාති හිත මිත්‍රාදී සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලේදී ධර්මයට බැඳිව ධර්මකාමීව කටයුතු කරව පිරිසක් ඉන්නවන අන්නේ අයට පින්වතුනි මේ ස්ථානයේ මේ වෙලාවේ බොහෝම හොඳ තැනක් වෙනවා යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවන එයින් අත විදේ. මොකද සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන මහා උත්තම පිරිසක් දැක බලාගෙන ඒ අයගෙන් පිටවන්නා වූ කිරණ වලින් තමනගේ ජීවිතයේ සැලසුමක් උදා කරගන්න පුළුවන් ඒ අයට. ඒක නිසා පින්වතුනි ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරමු. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් ඒ අයගේ පිරිස සිහිපත් කරලා ඒ අයට ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ අයං මදන්තෝ වෙනවා මොහොතක් අනිස්ථාන කරගන්න අනාදිමත් සංසාර කේන්දරයේ ගමනේදී රාග ද්වේෂ මෝහයන්ගෙන් වැහිලා තමන්ව මුදුන්පත් කරගන්න යන වැඩ පිළිවෙලේදී තමන්ගේ ඌමනා එපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න යන වැඩ පිළිවෙලේදී ඒ උත්තර මුවාරයන් වහන්සේලාට තමන්ගේ යතින් නිගාවක් වුණා නම් ඒ උත්තර මුවාරයන් වහන්සේලාගේ නිවන් මඟට බාධා කරනවා නම් අන්නේ දේවල් සිහිපත් කරගෙන ඒ උත්තරයන් වහන්සේලා කමා කර සිටින්න මොහොතක් ඒ වගේම සිංහතරි අධිෂ්ඨාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ සද්ධර්ම දේශනාව අවබෝධ වෙලා ඒ උත්තර සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා යම් කිසි කෙනෙකුට ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගෙන ඉන්නවා නම් මාර්ගඵලයන් උපසම්පදා කර ගන්නවා කියලා ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන සූදානම් වෙන්න. පින්වතුනි දැන් මේ වෙලාවෙ ඉඳලා අපි සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරමු. ජීවිතේ අනතුරේනේ තියෙන්නේ. බොහොම අනතුරකට වැඩිච්ච ජීවිතයක ඉන්නේ ඔබ. මෙච්චර කල් ඔබ හුරතල් වෙදී ඉන්නේ නැති. බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේදී බුද්ධ ශාසනය නැගෙන වෙලාවේදී ඒ බුද්ධ ශාසනයත් එක්ක කරමු දෙයක් මොකද්ද කියන එක ගැන මට අවබෝධයක් නැහැ ඔබ ගැන. නමුත් සිංහලෙනි බොහෝම අවසාන ඛේදවාචකයට ඇවිදලා තියෙනවා. සම්බුද්ධ ශාසනය තව ටික කලකින් වැඩසිලා යනවා. අපි මොකද්ද කරගත්තේ කියන එක මත සිංහලෙනි අපිට තැවෙන්නේ මේ ගොඩාක්. මම ඔබට පෙන්වලා දෙන්නම් සිංහලෙනි ඔබ කවුද කියලා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනකොට සිංහලෙනි රිදෙන්න පුළුවන් පොඩ්ඩක්. රිදුනත් කමක් නැහැ. ඔය තුවාලෙට දේත් ටික හරියට දාගන්න. ඔබට ඔය තුවාලෙට දේත් දාන්න යද්දී ඔබ ගොඩාක් කලේ ඔය තුවාලෙ ඇදලා ගත්ත ඉතින් දොස්තරට දේත් දාන්න දුන්නේ. එහෙම නැත්නම් දොස්තරට කිව්වා මේ ඔකට දේත් දාන්න ඕනේ නැහැ යන්තම් උලින් ප්ලාස්ටරයක් ඇලෙවුවාම ඇති කියලා. ඒක නිසා අද මේ කාලේ ඉන්නේ ගොඩාක් දොස්තරලා කරන්නේ ඔබගේ තුවාලට උඩින් පොඩ්ඩක් දේත් ටිකක් දාලා වහලා දානවා. අද ඔය තුවාලෙ කපන මට්ටමට ඇවිල්ලා තියෙන කකුල මම ඔබට පෙන්නුම් කරලා දෙන්නම්. පින්වතුනි කකුල කපන මට්ටමට ඇවිල්ලා කියලා හිතුවාද? ඉතින් පොඩ්ඩක් රිදෙන්න පුළුවන්. මම නම් පින්වතුනි ඔබ කියන දේ අහන්නේ නැහැ. මොකද මම වැඩ නැතුව දොස්තර වුණා නෙමෙයිනේ. මං ආවේ ඔබගේ තුවාලේ හොඳට අතුල්ලලා ගෙනලා බෙහෙත් දාන්න. ඔබ සමහරට කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. එක්කෙනෙක් හරි කැමති වෙලා තුවාලේ හොඳ කරගත්තොත් මට ඒ ඇති. නැත්තම් නිකන් කාලේ නාස්ති කරගත්තා වෙනවනේ මමත්. ඒක නිසා ඉඩ දෙන්න පින්වදෙනි හොඳට ඔය තුවාලේ අතුල්ලන්න. මාත් එක්ක එකතු වෙලා මේකට අදිස්ත්‍රාණ කරගන්න කොච්චර රිදුනත් කමක් නැහැ. මම මේක කොහොමද කරගන්නවා කියලා. මම ඔබට පෙන්වලා දෙන්නම් ඔබට වෙන්නේ යන්නේ මොකද්ද කියලා. මෙතන ඇති දොස්තරලා ඉංජිනේරු ආදි වශයෙන් ඉන්න විශාල ගුරුවරු විශාල වශයෙන් ඇති මෙතන තිරිස්. විවිධාකාරයේ තනතුරු ඔබවන රාජ්‍ය නිලධාරීන් මේ මහාචාර්යවරුන් ආදි වශයෙන් විවිධාකාරයේ පිරිස ඇති. මැතිඅමතුරුත් ඇති. මේ දවස් දෙකකට ඉහත දේශනාවකදී අපි මේ රට පාලනය කරන ඇමතිවරේ මහා විශාල මේ බොහොම බලවත් ඇමතිවරේ ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. කවුරුත් දන්නේ නැහැ. රට වෙනස් වෙනවා මේකට. ටිකින් ටික වෙනස් වෙනවා මේ රට. මොකද රහතන් වහන්සේලා බිහිවෙන යුගයේ උදා වෙලා තියෙන්නේ. මම ඒ ඔබට පෙන්වලා දෙන්නම් හේතු සහිතව. හේතු සහිතව නිකන් නෙමෙයි. හේතු සහිතව පෙන්වන්න අපි කියන්නේ රහතන් වහන්සේලා බිහිවෙලා මේ සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරන හැටි. මැති ඇමතිවරු පවා පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. අපේ මහත්තුරු පාර්ලිමේන්තුවේ CD 400ක් විතර යවලා තියෙනවා. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන ආරංචි මිලේ නම් මැති ඇමතිවරු 5-6 දෙනෙක් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහොම උනන්දු වෙනවා. ඒක ඇමතිවරේ කැවිදලා සද්ධර්ම දේශනාවකට සම්බන්ධ වුණා. බොහොම අර කොසල් රජුළු බුදුහාමුදුරන්ව හම්බෙන්නේ නැනෝ වගේ අර වාහන ඔක්කෝම ඉන්නේ නැතුව තනි වාහනයක ඇවිදින්න ආරක්ෂක වටිය කවුරුත් නැතුව ඇවිදින්න බොහෝම පැත්තකට වෙලා ඉඳින සද්ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම අවස්ථාවල් උදා වෙනවා පිංගතුනි මේ බුද්ධ ශාසනය නැගෙන කාලේ. උගත් පිරිස් දැන් මේකට යොමු වෙනවා. දොස්තරලා ඉංජිනේරු මහාචාර්යවරු විද්‍යාඥයෝ මේ පිරිස් පිංගතුනි ගොඩාක් මේ පැත්තට යොමු වෙලා මේ බුද්ධ ශාසනය පූර්ණ කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ පණිවිඩය ඔබට දෙනකොට පිංගතුනි ඔබ තුලින් මේක නැగిලා ඉන්න ඕනේ. මේ බුද්ධ ශාසනය ඔබට තියෙන දෙයක්. බුද්ධ ශාසනය කියලා කියන්නේ පන්සල් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මෙහෙර විහාර නෙමෙයි. ඒවා පින්වතුනි ඒවා උපකාණ්ඩ. උප කියලා කියන්නේ ඒවට ආසන්නෙන් තියෙන ඒවා විතරයි. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පින්වතුනි. බුද්ධ ශාසනයකින් කෙරෙන්නේ පින්වතුනි ඔබගේ නිවන් මඟ සකස් කරගන්න එක. අද බුද්ධ ශාසනයකින් කෙරෙන්න ඕන ටික ඔක්කොම අමතක කරලා දාලා අර උප සංස්කෘතියට හැරිලා නේද ඔක්කොම ඉන්නේ. ඔබ පොඩ්ඩක් තේරුම් ගන්න ඔබ කරන වැඩේ හරිද කියලා. මහා අපරාධයක් නේ ඔය කරන්නේ. අනේ ඔබට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන බල්ලු කරන වැඩ කර කර ඉන්නද? කනවා බොනවා නිදා ගන්නවා සහකාරයෙක් හොයා ගන්නවා ලිංගික වැහැදෙන්නේ. ඔය හැරෙන්න ඔබ අද මේ වෙලකන් කරපු ටික කියන්න මට. මෙතන සෝතාපන්න උදවියත් ඇති මං ඒ අයට නෙමෙයි කතා කරන්නේ. ඔබ පොඩ්ඩක් සිහි කරන බලන්න තියෙන මම මේ කියන දේ. ඔබ මොකද්ද මේ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන බල්ලන්ට අමතරව කළේ කියලා. දෙවියනේ තිරිසන් සත්තුන්ට පුණ්‍ය ඍදියක් හැදෙල එනවා. ඔය eating, drinking, sleeping and having sex කියන ඔය කරුණු හතර කරගන්න. පුණ්‍ය ඍදියක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ තුල සිංහදෙනි බල්ලෙක් කවදාකවත් එළදෙනක් පස්සේ යන්නේ නැහැ. බල්ලෙක් යන්නේ බැල්ලියක් පස්සේ. ඒකට විඥානයක් තියෙනවා ඒක කරගන්න විතරක්. නිදා ගන්න තැනක් හොයාගන්න කුසට ආහාරක් හොයාගන්න විඥානයක් තියෙනවා. ඔබ මට කියන්නේ සිංහතනේ එතනින් එහාට මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා මේ සත්ත්ව කොටසට කරන්න බැරි. ඔබ ගයක් හදාගන්න නැති සිංහතනේ බල්ලත් ලිබ්බොක්ක හාරලා ගයක් හදාගන්න ඔයකට ඉන්න. ඔබත් ගයක් හදාගත්තා. ඔබගේ සත්තු පහක එකක් වෙන්නේ නැති. නමුත් බල්ල පඳුරා ගෙහාට මෙහාට කරන්නේ පඳුරු වස්තර රින්ගගෙන හරි උගගේ ඌ හදාගන්නවා. වඩුගුරුල්ලා කියලා කියන කෙනා බොහොම ලස්සනට ගයක් හදාගන්නවා. පොට්ටෝරුවා කියලා කෙනා බොහොම ලස්සනට ගයක් හදාගන්නවා. ඔබ ගයක් හදාගෙන සතුටුුණා නම් පින්වතුනි ඔබ කොට්ටෝරු වගේ එහා පැත්තට ගිහිල්ලා නැහැ නේ. කොට්ටෝරු වඩ පුළුවන් ගයක් හදාගන්න උට ජීවත් වෙන්න මට්ටමේ. කොට්ටෝරුව කියන සතා ඔබට වඩා බුද්ධිමත් නේ පින්වතුනි. කොට්ටෝරු වගේ හදාගන්නේ උටයි ඔගේ පැටවුන්ටයි යන්තමින් ඉන්න පුළුවන් ඉදිරියට විතරයි. ඔබගේ ගේ ගිහිල්ලා බලන්නකෝ. ඔබ ඔබටයි ඔබගේ පැටවුන්ටයි විතරක් ජීවත් වෙන්නද තියෙන්නේ නැත්නම් තව පවුල් 20ක්වත් ජීවත් වෙන්න බැරිද කියලා ඔබගේ ගෙදර. උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා නැහිලා නැහිලා නැහිලා සල්ලි හොයලා ඔබ කරන්නේ සිංහතුනි ලෝකෙට පේන්න වැඩක් කරන එක විතරයි. දැන්වත් අපි මේව තේරුම් ගමු. ඔබට බුද්ධිය තියෙනවා සිංහතුනි ඔබ මිනිස්සු. ඔබට හිතන්න පුළුවන් සත්තුන්ට වඩා විඥානයක් ඔබට තියෙනවා. සත්තුන්ට විඥානය තියෙන අර කියපු කරුණු ටික කරගන්න විතරයි. හැබැයි ඔබට විඥානය තියෙන ඕනෙම දෙයක් කරන්න. එහෙනම් තිරිසන් සත්තුන්ට වඩා පින්වදෙනි මිනිස්යාට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි පින්වදෙනි මේ භව ගමන කියලා වැඩ කරගන්න එක. පාරිලෙය යතා බුදුහාමුදුරන්ට දන් දුන්න. හැබැයි පාරිලෙය යතාට බෑ පින්වදෙනි සෝතාපන්න වෙන්න. වඳුරේ ගෙන ගිහිල්ලා මේ මී වදයක් දෙන්න ඇති. වඳුරට දාන්නේ දෙන්න පුළුවන් උනාට වඳුරට බෑ පින්වදෙනි සෝතාපන්න වෙන්න. වඳුරන්ට සෝතාපන්න වෙන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ මේ සුගතිය නෙමෙයි උපදින්නේ තියෙන්නේ තිරිසන් යෝනිය උපදින්නේ නේ. ඒකුන්ටත් නිවන් සංසද දෙයි. තථාගතයන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න හේතුව තමයි තින්ගතනි මනුෂ්‍ය ලෝකයේ තමයි නිවන් ලකින්න පුළුවන් ලෝක අතර තියෙන යටම ලෝකේ. සතර අපායේ ඉපදුනේ නෑ මොකද සතර අපායේ සත්තුන්ට නිවන් අවබෝධ කරගන්න බැරි නිසා. ඉතින් තථාගතයන් වහන්සේ නමකට ඔබට වඳින්නවත් අවසරයක් ඔබට නැතුව මොකද්ද පින්වතුනි අපි මේ යන ගමන පොඩ්ඩක් හිතන්න. අපි වචනේ පරිසමාප්ත අර්ථය අරගෙන බලමු මේ හැම එකම. මේකයි මම කියන්නේ අපි සත්‍යයෙන් සත්‍යය ගලපලා කතා කරමු. තාම පරක්කුනේ මෙතන ඉන්න හැමෝගේම තාම ඉහිගේ පැහිලා අවුරුදු 60 70 වෙලා ළෙඩ ඇදට වැටෙන දූදානමේ නෑ. තරුණ තරුණිය ඕනේ තරම් මෙතන ඉන්නවා. මැදිරිය තනපුවයි මැදිරියේ ඉන්න අය ඉන්නවා. වයසක ඇති කමක් නෑ ඒකට. දැන් පටන් ගත්තොත් ඊළඟ කීදී හරි ඉවර කරගන්න පුළුවන්. මේකේදී ඉවර කරගනින්න දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයකට නතු වෙන්න. නිය නිර්මල බුදු දහමට නතු වෙන්න පින්වතුනි ඔය ආපු Hindu ආගමත් එක්ක පැටලෙලා ආපු දේවල් එක්ක යන්න එපා ඕනවට වඩා. හිඟන්න වෙන්න එපා. ලෝකේ සාරයි කියලා අල්ලගත්තට පස්සේ පින්වතුනි ඔය සාරයි කියන මුලා දෘෂ්ටියට වැටිච්ච මිනිස්සු කොහෙන් හරි හිඟා කාලා හරි තමන්ගේ වැඩේ කරගන්න. දරුවෙකුට හිතනවා අනේ මට කොහොම හරි විභාගේ පාස් වෙන්න ඕනේ කියලා පින්වතුනි ඒක ගිහින් දෙයියෝ ගාව හිඟා කනවා. හිතන් ඉන්නේ දෙයියෝ ඇවිල්ලා උදව් කරයි කියලා. එහෙම වෙනවා නම් පින්වතුනි කපු මහත්තුරුන්ගේ ළමයි ටික ඔක්කොම අද යුනිවර්සිටි වල ඉන්නේ පැය. මේව පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ලෝකේ සාරයි කියලා වැටිච්ච මුලා දෘෂ්ටියකට වැටිච්ච නිසා තමයි පිටුදුනි අද ඔය කුණ කන්නේ ඔබ. පොඩ්ඩක් බලන්න ඔබ දවස ගෙවන හැටි. මම පෙන්නන්නම් එංගලන්තේ ඉන්න සුදු නෝන කෙනෙක් බල්ලෙක් එක්ක ජීවත් වෙන වෙලේ කියලා දෙන්නම් ඔබට. අපි දකින්න ඒවා. ඒ සුදු නෝනලා පිටුදුනි උදේ පාන්දර ඇහැරිලා බල්ලට කන්න දීලා බල්ලව හොඳට පීරලා අත ගාලා ආපහු බල්ලව නිදි කරවලා නෝන යනවා වැඩට. නෝන වැඩට යන්නේ ගිහිල්ලා. වැඩේ නෝන වැඩට යන්නේ ඉස්සෙල්ලා අර සීරියල් පොඩ්ඩක් කාලා ධාන්‍යයට පොඩ්ඩක් කාලා නෝන වැඩට යනවා. ඒ වැඩට ගිහිල්ලා පින්වතුනි දවල්ට නෝන සෑන්ඩ්විච් එකක් කනවා. බල්ලව බලා ගන්න කෙනා දවල්ට එනවා ගෙදරට. දවල්ට බල්ලව බලා ගන්න කෙනා ගෙදරට ඇවිදින්නා බල්ලට දෙනවා පින්වතුනි අර බලු කෑම තියෙන වෙහෙර හොඳට හදපුවා ටින්වල. ඒ ටින් එකක් කඩලා බල්ලට කන්න දීන බල්ලව නාවල හොඳට පීරලා කරන ඔකෝම කරන බල්ලව තියෙන යනවා. ඊට පස්සේ නෝන යන්තම් දවල්ට සෑන්ඩ්විච් එකක් කනවා. මොකද හම්බ කරගන්න ඕනේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? හවස වෙනාට පස්සේ නෝන වැඩ ඇරිලා බස් වල නැගගෙන එනවා ගෙදර. ඒ ගෙදර ආවට පස්සේ පින්වතුනි බල්ලට ආපහු හැරේ කර ටින් එකක් කන්න දීලා වතුර ටිකක් දීලා බල්ලත් එක්ක ජොගින් යනවා. මොකද බල්ලව ඇවිද්දවන්න ඕනේ පින්වතුනි. මොකද බොහොම වියදම් සහිත බල්ලු. ඉන්ෂුරන්ස් එකක් පවා ඒ බල්ලන්ට තියෙනවා. ඒ වියදම් සහිත බල්ලු නිසා එයාව ඇවිද්දවන්න ඕනේ. නැත්නම් මේ අතපය එයාගේ ලොක් වෙනවා. බල්ල වැවිද්දෝගෙන යනකොට පින්වතුනි මේ නෝන ෂොපින් බෑග් එකකුත් අතට බෑග් ටිකක් අතේ අරන් යන්නේ. බල්ල කක්ක දැම්මට පස්සේ ෂොපින් එක අතට දාලා ඒ කක්ක ටික අතින් අරගෙන ෂොපින් එක නවන. මොකද නැත්තම් දඩ ගන්නවා. ඊට පස්සේ ෂොපින් එක ගැට ගහලා ළඟ තියෙන බින් එකකට දානවා. ආයි බල්ල තව ටිකක් ගින්දරන්න ගියලා ඌ ආයි කක්ක දානවා. ආයි අර නෝන ඕකම කරලා මේකට දා ගන්නවා. ඒ දාලි වෙරලා බල්ලව හොඳට ඇවිද්දෝල ආයි බල්ලව ගෙදර අරන් ඇවිල්ලා බල්ලට තව ටින් එකක් අල්ල කන්න දීලා බල්ලව නිදිකොරවන නෝනත් මොකද කරන්නේ? ඔය මොකක් හරි එකක් හදාගෙන කනවා. මට කියන්න පිටුදුනේ කාමසුඛ තියෙන්නේ බල්ලදර නෝනද කියලා. කවුද කාමසුඛ තියෙන්නේ උතන? අර බල්ල නේද පිටුදුනේ කාමසුඛ තියෙයි තියෙන. අර ගෑණි උදේ ඉඳලා රෑ වෙනකන් හම්බ කරනවා. අර බල්ල ගෙදර ඉඳගෙන හොඳට කාලෙ වේල ජීවත් වෙනවා. ඔබ හිතලා බලන්න පින්වතුනි අපිට මනුෂ්‍ය ජීවිතයක් හම්බුනේ ඇයි කියලා. නිකන් උත්පන්න සාධකයේ බෞද්ධකම් දරාගෙන ඉන්න එපා. මහ විනාශයක් මේ බුද්ධ ශාසනයට උදා වෙලා තියෙන්නේ. නිවන් දකින්න කෙනෙකුට නිවන් දකින්න දෙන්නේ නැහැ දැන්. ඒකට හේතුව පින්වතුනි නිවන් දකින්න ඉන්නේ බොහොම අතලොස්සයි. ඇයි ඔබට නිවන් දකින්න බැරි? පිරිසක් නිවන් දකින්න ඉදිරිපත් වුණාම මඩ ගහලා පාගලා දානවා. ඒ ඇයට මතුවෙන්න දෙන්න. නිවන් දකින ධර්මයක් කතා කරන්න ගියොත් එහෙම පුළුවන් තරම් මඩ ගහලා දාන ඉවරයක් කරලා දාන්න. ඒකට හේතුව ඔබ. මොකද හේතුව පින්වතුනි? ඔබ නිවන් දකින ඌමනාවක් තියෙන පිරිසක් නොවිච්ච නිසා. ලංකාවේ බෞද්ධයි කියලා කියා ගන්න පිරිසට පින්වතුනි නිවන් දකින ඌමනාවක් ඇති වුණා නම් නිවන් දකින අයට මේ ඔක්කොම විවර වෙලා යනවා. අද රාජ්‍ය ආයතනයක්වත් පිළිගන්නේ නැහැ පින්වතුනි නිවන් දකින අය. රාජ්‍ය ආයතනත් ඔක්කොම පිළිගන්නේ කවද? මේ නිවන් දකින නෙමෙයි දිව්‍ය ලෝකේ යන ආයෙ වශයෙන් ওই දානයක් මානයක් දීගෙන ඉන්න ඒ තිරිස විතරයි පිළිගන්නේ. මේවට හේතුකාරක වෙන්නේ ඔබ. ඔබ සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැහැ හරියට. හත් දවසේ බණට යනවා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සීනි කිලෝක තරන් ගිහිලා පාරයිනෙට වෙලා හාමුදුර වෙනකන් ඉඳලා බත් ටිකක් කාලා ගෙදර එන්න යන්නේ. මැරිච්ච මල පෙරේතයෙකුටවත් පින් ටිකක් ගන්න පුළුවන් විදිහක් අද ලංකාද්වීපේ නැහැ. මහ ලොකුට ත්‍රිවිල් වල පිටිපස්සේ නම් ගහලා තියෙනවා. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා. හැබැයි ඒ ත්‍රිවිල් එකේ අද ඉන්නේ කසිප්පු. ඔන්න ඔය මත්තමන් පින්වතුනි අද ලංකාද්වීපේට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේක පින්වතුනි මේ අපි හැමෝම මේකට වග කියන්න ඕනේ. කරන්න තියෙන පළවෙනි දේ තමයි පිටුදුනි තමන් මේ නිවන් මාර්ගට එන්න තථාගත සාසනයකින් ප්‍රයෝජනයක් ගන්න. නිකම් ලොම්පැන්න සාහතක බෞද්ධය වෙලා ඉන්න එපා. මේක මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඔබට මේකේ වටිනකම තාම තේරිලා නැතුව ඇති. මේ අවස්ථාව උදා කරගන්න. සෝතාපන්න ඵලයේ උදා කරගන්න කොහොම හරි. දේශනා අහලා කොහොම හරි සෝතාපන්න ඵලයේ සකස් කරගන්න. සතර අපායෙන් මිදෙන්න පින්වතුනි මැරිලා මලකුණු පෙරේතයෝ වෙන්න එපා. ඔය පිළිකා රෝහල එහෙම බණ කියනකොට පින්වතුනි ඒවැ මැරිලා ගිහිල්ලා ඉන්න මලකුණු පෙරේතයෝ අර තුවාලවල සැරව උර උරා බොන්නේ. සමාධිගත ක්‍රමවේද වලට ඔබ පේනවා. ඔබත් සමාධිය වඩන්න ඔබට පේයි. තුවාල කුණු උර උරා බොන්නේ බොහොම ආසාවෙන්. මොකද්ද පින්වදින මේ ජීවිතේ? මහා ඉහෙලින් උජාරුවෙන් හිටපු අය කතා කරලා ඇහුවනම් ඔබ මොකෙක් වෙනවද ගියාත් මේ හිටියේ කියලා. මම අහවල් දොස්තර කියයි සමහර වෙලාවට. මම අහවල් බිස්නස්මන් කියයි. මොකද්ද පින්වදින ලැබිච්ච අවසාන ඵලය? තුවාල කුණු කන අමු පෙරේතේ. හොඳම තැන ගිහිල්ලා ඉන්නේ. හොඳට කැම තියෙන තැන. ඉතින් පොඩ්ඩක් ඔබ විමසන්න මේ දේවල්. ආවට ගියාට ජීවත් වෙන්න එපා. මනුස්සත්වයක් ලැබුණේ මෙතනින් ගිහිල්ලා අමු කුණු පෙරේතය වෙන්න නෙමෙයි. බල්ල බලන්න වෙන්න නෙමෙයි. පොඩ්ඩක් බලන්න තියෙන්නේ ඔබට ඇස් දෙක ඇරලා බලන්න බල්ලෙක් දිහා මේ ලංකාවේ ඉන්න. කුණු වෙලා කුණු පෙරෙන බල්ලෙක් දිහා නිකන් බලන්න. ඇයි ඔබට දැනෙන්නේ නැත්තේ ඔබටත් මේක උරුමයි කියලා? ඔබට බය හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් තේරුම් ගන්න මේ කරුණ. ඒ වගේ කුණු බල්ලෙක් දැක්කහම ඌට අපරාධේ කියලා කියන්නේ නැතු. උගේ පෙර අරුදේ බලන්න. අපර අරුදේ විතරක් නෙමෙයි තියෙන්නේ පෙර අරුදේ හොඳට බලන්න. පෙර අරුදේ බලද්දී ඔබට හොඳාකාරව පේයි ඒකට මොකද්ද මේ කුණු බලුවක් බැවේ ලබන්න හේතුනේ කියලා. එතකොට ඔබ බලන්න පින්වදනි ඔබ ඒකෙන් නිදහස්ද කියලා. ඔබ ඔය කුණු බලුවක් බැවින් නිදහස් වෙලාද ඉන්නේ? ඔබගේ ගති නියතද? නියත වූ සම්බෝධි පරායනයේද තියෙන්නේ? එහෙම නැත්නම් පින්වදනි වහ වහ මේක කරගන්න. මොන අපරාධයක් දන්ද ඉබට? මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් පින්වදනි මේ කියන කාරණා. මෙතන ඉන්නවද පින්වදනි? පොඩි කාලේ ඉඳන් අද මේ දක්වා සතු මරපු නැති අය. මම එකම සතෙක්වත් මගේ ජීවිත කාලෙදි මරලා නැහැ කියලා අත උස්සන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරද්දී ඔබ හැම කෙනෙක්ම දන්නවා පින්වතුනි සත්තු මැරුවොත් එහෙම සතර අපාය උරුමයි කියලා. ප්‍රාණඝාතයේ සතර අපායට බල කපනවා කියලා. හොරකම් නොකරපු අය ඉන්නවද මෙතන? පුංචි කෑල්ලේ පුංචි කාලේ මකන කෑල්ලක් හරි හොරකම් නොකරපු අය ඉන්නවද? හොරකම තමයි දිනුදුනි ලංකාවේ වැඩිම. හැබැයි බයින්නේ අර පිප්පොකට් කාරයන්ට විතරයි. පැය 8ක් වැඩ කරන්න ගිහලා පැය 6ක් වැඩ කරලා පැය 2ක් අයිස් ගන්න එක ඒකත් හොරකම තමයි. අම්මු හොරු ඉන්නේ මේ ලංකාවේ. පින්වදිනි ගති නියතයි ගැනීම අපාගත නියතයි. ආයෙ අහන්න දෙයක් නැහැ. දිව්‍ය ලෝකයේ එක ඥාතියෙක් මට කියන්නේ මේ ලංකාද්වීපයෙන් පිටින් දිව්‍ය ලෝක පිරුණායේ කාලේ රහතන් වහන්සේලාගේ ඇතුලේ හිටපු අපේ සීහ හෙළයෝ මෙරි මෙරි දිව්‍ය ලෝකවල ගියා නිවන් දකින්න බැරි වෙච්ච අය අද මෙරි මෙරි නිකන් අපාය පුරවනවා. ඇයි? ලෝකයේ සාරය කියලා මහා මුලා දෘෂ්ටිගත වෙලා ඒ සාරය උගන්න පින්වදිනේ පුළුවන් තරම් දහබළු වැඩ කරන. දවල්ට කන්න තියෙන්නේ එක පැයයි. කන්න ගිය එක එන්නේ පැය දෙකකට පස්සේ. පැයක් හොරකම් කළා නෙමෙයි. පැයකට රුපියල් 300ක් හරි පැයකට රුපියල් 1000ක් හරි හම්බ වෙනවනේ. ඒ රුපියල් 1000ක හොරකමක් නෙමෙයි දෝනේ. දැන් පිප්පකොට් කාර්යයට විතරක් මොකද ඇඟිල්ල දික් කරා. හොරුනේ ඔය ඔක්කොම. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන ඉඳ අතේ තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් නෙමෙයිද ගෙදරට කෝල් කරන්නේ? ඔය ඔෆිස් වල යන හිතලා බලන්න. ඔය ඔක්කොම හොරකම්. රුපියා 350ක් නම් ගියේ 350ක් හොරකම් කළා. සල්ලි වලින් හොරකම් කරන්න ඕනේ නැහැ පිංගුදෙනි. හොරකම කියන්නේ මහා දරුණු පාප කර්මයක්. හොරකම කොච්චර දරුණුද කියනවා නම් උපසම්පන්න වික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙනවා හොරකම් කළොත්. සිවුරු වැරලා යන්න ඕනේ බුද්ධ නීතියෙන් එයා. හොරකමකට අහුනොත් නෙමෙයි හොරකම් කළොත්. ඒ තරම් මහා දරුණු පාප කර්මයක් හොරකම කියලා කියන්නේ. මම ඒව ඔබට එකින් එක පෙන්නලා දෙන්නම්. මොකද බෞද්ධ අබෞද්ධ දෙගොල්ලොම මෙතන ඇති. වැඩි හරියක් අබෞද්ධ මෙතන ඉන්නේ. උපැන්න හතකේ බෞද්ධ. අමනාප වෙන්න එපා. මම පෙන්නන්නම් ඒක. මම කියන්නේ පොඩ්ඩක් හිත රිදී ගණන් ගන්න එපා. එතනින් එහාට මම බේත් දානවා සූපත් වෙන්න ඕක. ඒකට මෙච්චර දුර ආවේ. එහෙනම් හොරකම් නොකරපු අය නෑ, හොරකම් කරපු කෙනා සතර අපායේ උරුම. බොරු නොකියපු අය නෑ, කේලම් නොකියපු අය නෑ, පරුස වචන නොකියපු අය නෑ. එහෙනම් පින්වතනේ මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන් ඔබ අපායෙන් ගැලවිලා ඉන්නේ කියලා. අර කුණු පෙරේතිය වෙන එකෙන් ගැලවිලා ඉන්නේ කියලා. හරක් බල්ලු වෙන එකෙන් ගැලවිලා ඉන්නේ කියලා. කවුරුත් ගැලවිලා නැහැ. ඉතින් ඔබට බය නැද්ද මැරෙන්න? මලානන් ඉවරයි. ආයි කතා දෙකක් නැහැ ඒකේ. දැන් උජාරුවට ඉන්නවා. මට මෙච්චර සල්ලි තියෙනවා, මට වාහන දෙකක් තියෙනවා, මට ගෙවල් පහක් තියෙනවා, මගේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ පින්වතුනි මට මෙච්චර පුත්තු ගානක් ඉන්නවා කියන මදේටපත් වෙනවා, මට මෙච්චර ධනයක් තියෙනවා කියන මදේටපත් වෙනවා. හැබැයි මරණාසන්න වුණාට පස්සේ අත්තාහි අත්තනෝ නත්ති, ඒ කියන්නේ තමන්ට තමන්වත් නැතිකොට මරණයටපත් වෙන වෙලාවෙදී කුතෝ පුතෝ පුතෝ දන පුතු මොනව කරන්නද, ධනෙ මොනව කරන්නද? අන්තිම මොහොත වෙනකොට තමන්ට තමන්ගේ පිළිසරණක් නැති වෙනවා. දැන් තමන්ට තමන්ගේ පිළිසරණ තියෙනවා. අත්තාහි අත්තනෝ නාතෝ. දැන් තමන්ට තා නාතයක් කරගන්න පුළුවන්. ඒ වෙලාව අතහැරියට පස්සේ මේ නාතය කරගන්න පුළුවන් වෙලාවේ මුදුන වෙලා ඉන්නවා. මට මෙච්චර දරුවෝ ඉන්නවා, මට මෙච්චර ධනය තියෙනවා, මට මෙච්චර වස්තුව තියෙනවා, මම මුදුන මන් ලොක්කා. ඔය ටිකේ ඉඳලා ඉවරලා පින්වදනේ 50 දින වෙලාවේදී ඔය එකෙක්වත් නැහැ. තමන්ටවත් තමන්ගේ පිළිසරණක් නැහැ පින්වදනේ. මොකද්ද අදිනාපු ගතිය? ඒකට ගිහින උපදිනේ. ඔබ එහෙනම් හොඳ ආකාරවම දන්නවා ඔබ සතර පායේ නිදහස් නැහැ කියලා. ඒ කියන්නේ ඔබ ඊළඟ අත්දැකීමේදී ඔබට මේක උරුම වෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් අපි පින් කරලා තියෙනවනේ කියලා. පින්වදනි ඔබ පින් 100ක් කරලා තිබ්බත් එක පවක් පිනවනම් පින්වදනි අපාය ගත වෙන්න බැරිද? මම උදාහරණකින් ඕක කියන්න. ඔබ දැකලා තියෙනවද රිවෝල්වර් එක කියන තුවක්කුව? රිවෝල්වර් එක කියන තුවක්කුවේ පින්වදනි උණ්ඩ දාන්න පුළුවන් රවුමක් තියෙනවා. අපි හිතමු උණ්ඩ 10ක් දාන්න පුළුවන් රවුමක් තියෙනවා. ඔය උණ්ඩ 10ක් දාන්න පුළුවන් රවුමට එක උණ්ඩයක් දාලා වහලා කරකෝල දෙනවා ඔබට වෙඩි තියා ගන්න කියලා. ඔබ වෙඩි තියා ගන්නවද? ඔව් නෑ බෑ වලින් උත්තරයක් දෙන්න. ඔබ වෙඩි තියා ගන්නවද? නෑ. ඉතින් පින්වදින කමක් නෑනේ, නමයක්ම හිස්නේ. ඔබ පින් නමයක් කරලා තියෙනවා, එකයිනේ පව් කරලා තියෙන්නේ, ප්‍රශ්නයක් නෑනේ. ඉතින් කරකෝල විල්ලා වෙඩි තියා ගත්තට කමක් නෑනේ එහෙනම්. ඇයි ඔබ වෙඩි තියා ගන්න නැත්තේ? කොච්චර පින් කළත් වැඩක් නැහැ නේද පින්වතුනි? අරක පරිසම් දුන්නොත් අන්තිමට. ඒක නිසා නේද ඔබ වෙඩි තියාගන්නේ නැත්තේ? කොච්චර හිල් තිබුණත් වැඩක් නැහැ. අවසානයේදී අරක කැරගෙන ආවොත් එහෙම ඉවරයි නේද? අපි තව වැඩි කරමු ඕක. හිල් 100ක් තියනවා, එක උණ්ඩයක් දාලා දෙනවා. 99ක් හිස්, එකයි උණ්ඩ තියෙන්නේ. කරකෝල දෙනවා වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? වෙඩි තියාගන්නවද? ඒත් නැහැ. එහෙනම් පින්වදිනේ දැන් හිතලා බලන්නකෝ. ඔබ පව් කරලා ඔබ පින් කරලා ඇති ඕනේ තමයි. මහා උජාරුවට කියන්නේ අපි පින් කළා පින් කළා පින් කළා කියලා. හරි. පව් එකක් හරි කරලා තියෙනවනේ. එහෙනම් ඒක නිසා ඔබ අපාගත වෙන්න පුළුවන් නේද? ඔබ ඔච්චර අවධානමක් ගන්නවද පින්වදිනේ ඔය අපායට යන්නේ? ඔබ හිතලා බලන්න. එහෙනම් සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ පින්වදිනේ ඔබ ඕකෙන් ගලව ගන්න. නිගණ්ඨනාත පුත්ත කියද්දී පව් කරපු යෝන් ඒ පව් ඔක්කොම ගෙවන්නම ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා නෑ. පව් කළා කියලා ඔක්කොම පව් ගෙවන්න ඕනේ කියලා නියමයක් මේ ලෝකේ නෑ. ඒකට තමයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. යමෙක් සෝතාපන්න වුණා නම් සතර අපා ගත වෙන්න කරපු සියලුම පාප කර්මයන් අහෝසි කියලා. එහෙනම් අද ඔබ යම් පාප කර්මයක් කළා තියෙනවා නම් පින්වතුනි සතර අපා ගත වෙන්න බලාගෙන ඒ සියලුම පාප කර්මයන් අහෝසි වෙනවා ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා. ඔබ අනාගාමීත්වයට පත් වුණාම කාම ලෝකේ පරිසම් දෙන්න යම් පාප කර්මයක් තිබුණා නම් ඒ සියල්ල අහෝසි වෙලා යනවා. ඔබ අරිහත්ත්වයට පත් වුණා නම් පින්වතුනි අනුපස්සෙන් නිබ්බාන ධාතුවෙන් සියලුම විපාකයන් අහෝසි වෙලා යනවා. එහෙනම් පින්වතුනි ඔබට තේරෙන්නේ නැද්ද මේ තථාගතයන් වහන්සේ තමයි ලෝකෙ මෙහෙ උනේ ඇයි කියලා? එහෙනම් උන්වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. උන්වහන්සේගේ ශාසනය වගේ හැදිච්ච ඒවන් ප්‍රයෝජනේ ගන්න යන්නේ නැතුව. ඒ උදෙසාම දහම් දෙසන්න. ඔබ සතර අපායෙන් ගලව ගන්න දහම් දෙසන්න. කොහොම හරි මේ සත්‍ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන තේරුම් මේ භවගමන කෙලවර කරගන්න උත්සාහ කරනවා. ඔබට ජීවිතයක් හම් වෙලා තියෙන ඔය ටික කරගන්න දෙන්නේ. මම කියුවනේ බල්ලෝ ඔබයි අතර වෙනසක් ඇති කරගන්නේ වෙනසක් නෑ වගේ කියලා. වෙනසකට තියෙන්නේ ඔබ හම්බ කරගෙන කන වහන් පිටට කනවා. ඔච්චර තමයි එකම වෙනස තියෙන්නේ. ඉතින් ඒ தත්ති උදාහරණ ගන්න එපා. පින්වදින ත්‍රිසං සත්වන්ට වඩා එහා ගිය දේ අපිට කරගන්න පුළුවන්. ඒ තමයි මේ නිවන් මඟ සකස් කරගන්න පුළුවන් ඒකට උත්සුක වෙන්න සීල දෙනවා. මම ඒක කලින් දිනගෙන හොංජ දෙයක් කියන්නම්. මේ විවිධාකාරයේ ආගමවල පිරිස් මෙතන ඇති නිසා පින්වතුනි ඔබ බල්ලෙකුට ගැහුවොත් මේ පුංචි දරුවෙකුට තේරෙන දෙයක් මම මේ කියන්නේ. ඔබ බල්ලෙකුට ගැහුවොත් ඒ බල්ලා කෑ ගහගෙන දුවනවද නැද්ද? ඒ කෑ ගහගෙන දුවන්නේ හරි සතුටෙන්ද නැත්නම් විදිලද? එහෙනම් පින්වතුනි සතෙකුට ගැහුවාම උට රිදෙනවා කියලා දැනගන්න ආගමක් ඕනේද? සතෙකුට ගැහුවාම ඌට රිදෙනවා කියලා දැනගන්න ආගමක් ඕනේද? එහෙනම් මොන ආගමේ හරි කමක් නැහැ නේද පින්වතුනි? සත්ව හිංසාව කියන එක සුදුසු නැහැ නේද? එහෙනම් ඔබ හිතනවාද ජේසුස් වහන්සේ කියලා තියෙනවා කියලා සත්තු මරහන් කියලා? පොඩි එහෙකුට තේරෙන එක කන්න ඕනේ කමට සත්තු මරහන් කියන අර වගේ මහා ශ්‍රේෂ්ඨ සාස්ත්‍රුවරේ කියයි කියලා හිතනවා. එහෙනම් ක්‍රිස්තියානි කවුරුහරි ඉන්නවා නම් පින්වතුනි ඔන්න ඕකවත් අනුම තනම හිතාගන්න. තමන්ගේ සාස්ත්‍රුවරට නිකා කරන්න එපා. පොඩි දරුවෙකුටවත් තේරෙන එකක් ඒ මහා උත්තමයා ওই විදිහට කියන්න හේතුවක් නැහැ. ඔය පස්සේ වෙනස් කරගත්තුවා. හොරකම කියලා කියන්නේ මෙන්න මෙහෙම හිතන්න තියෙන්නේ. ඔබට ඔබගේ අම්මා එයාගේ පරම්පරාවෙන් ආපු මාළය තෑගි කරනවා. පුතේ මට අපේ ආච්චි අම්මගෙන් අම්මට ඇවිදින්න අම්මගෙන් මට හම් වෙච්ච මේ වටින මාළය මම අද ඔයාට දෙනවා. ඔබ බොහෝම පරිස්සමෙන් මේ මාළය දාගෙන යනවා හරි උජාලුවට මට පරපුරෙන් හම් වෙච්ච එක කියලා. ඕක කොහොම දාගෙන යනකොට සිංහතුනි බයික් එකක ආපු මිනිහෙක් ඔබගේ මාළේ කඩාගෙන වේගෙන් බයික් එකේ යනවා. ඒ වෙලාවේ ඔබට හැඟෙන හැඟීම ගැන විස්තර කියන්න පුළුවන්ද? ඔබගේ පපුවට එන ගින්දර කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්ද? ඒහා ගින්නක් ඔබගේ පපුවට එනවා නම් සිංහතුනි ඔබත් යම් කෙනෙක්ගෙන් හොරකමක් කළොත් ඒහා සමාන ගින්න ඒ කෙනාට ඇති වෙන බව දැනගන්න ආගමක් ඕනද? මොලේ තියෙන ඕනේ කෙනෙකුට මේක වැටහෙන්නේ නැද්ද? තමන්ගේ බිරිඳ තව කෙනෙක් හා සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ ස්වාමි ගුරුසේකේ පපුවට එන ගින්නද කොච්චරයිද කියලා හිතාගන්න බෑ නේද? තමන්ගේ ස්වාමි පුරුෂයාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කිව්වහම බිරිඳකට පපුවේ හැදෙන ගින්නද කොච්චරයිද කියලා කියන්න බෑ නේද? තමන්ගේ දුව අනාචාරයේ හැසිරෙනවා කියලා දැනගත්තහම තාත්තෙක්ගේ පපුවට අම්මෙක්ගේ පපුවට සහෝදරයෙක්ගේ පපුවකට එන ගින්දර මෙච්චරයි කියලා කියන්න බෑ නේද? එහෙනම් පින්වතුනි කාමයේ වර්ධවා හැසිරීම කියන එක අනික් මිනිසුන්ගේ පපුවට ගිනි දෙන දෙයක් බව දැනගන්න ආගමක් ඕනේ. ඔන්න ඕව පොඩ්ඩක් හිතලා බලන්න. මොන ආගමේ වුණත් ආගමක් ඕනේ නැන්නේ ওই ටික දැනගන්න. තව කෙනෙකුට ගින්නක් හදන එක පපුවට ගිනි දෙන එක මෙච්චර ගින්නෙන් දැවෙනවනේ පින්වතුනි. ඔබ හිතලා බලන්න. අර මාළි කඩාගෙන යන්නේ ඔබ ඒකගේ පස්සේ නුවන්නත් බෑ. ඔබට වචන එන්නේ නෑ නේ පින්වතුනි කතා කරන්න. මේසා වටින මාළි කඩාගෙන ගියා. මෙන්න මේව තේරුම් ගන්න. මේව තේරුම් ගන්න ආගමක් ඕනේ. යහපත් මිනිහෙක් විදිහට ඉන්න පින්වතුනි ආගමක් අවශ්‍ය වෙන්නේ නෑ. එහෙනම් තමන්ව උපමා කරගෙන ජීවත් වෙන්න. ඒක තමයි හොඳ මාර්ගය මේ පැත්තෙන් ජීවත් වෙන්න තියෙන්නේ. තමන්ව උපමා කරගන්න හැමතිස්සෙම. මිනිස්සුන්ට බඩගිනි හැදුනාම පින්වතුනි මාව මරාගෙන කන්න එනවනම් මට මොන ගින්නක් හැදේද? ඔබ හිතන්න ඔබ ගෝත්‍රිකයෝ රැළකට අහු වුණා. ගෝත්‍රිකයෝ රැළකට ඔබ අහු වෙලා ඒ ගෝත්‍රිකයන්ට බඩගිනි හැදිලා ඔබ අල්ලගෙන ගිහිල්ලා අර ගින්නට පුළුස්ස පුළුස්ස කන්නවා කියලා ඔබට ඇවිල්ලා කියනකොට ඔබට මොන තරම් වේදනාවක් ඇවිද හිතට? එයා තමන්ව උපමා කරගෙන අනික් සත්ව දෙයක් බලන්න. මනුස්සයා කියන එක තමයි පිටින් ලොකුම තිරිසන. ඒකාගේ ආරක්ෂාවට ඒක හදා ගන්නවා නීති. දැන් අද ඔබ මිනිහෙක් මැරුවොත් මොකද කරන්නේ? පොලිසියෙන් එල අල්ල යනවා නේද? අල්ලන්නේ ඉන්න හිරේ දා. අද ඔබ ඌරෙක් මැරුවොත් ඔබ අල්ලන්නේ ඉන්න හිරේ දාය නේ? කොච්චර සාධාරණද කියලා ඔබ හිතලා බලන්න. තමන්ට තමන් උපමා කරගෙන හැමතිස්සෙම ජීවත් වෙන්න. මොකද මේ කියන සාර ධර්මයේ මෙතනින් එහාට කියන සාර ධර්මයේ නොතේරුණා අඩුම තරමේ බිඟුතුනි මෙන්න මේ කියන දේ මෙතුල ජීවත් වෙන්න මැරිලා මහා පායයන් නැතුව යන්තම් හරි බේරෙන්න චාන්ස් එකක් එයි. තමන් උපමා කරගෙන ජීවත් වෙන්න හැමතිස්සෙම. ඔබ කත ඇරලා තව කෙනෙකුට දෙයක් කියන්න යද්දී තමන් උපමා කරගෙන ජීවත් වෙන්න. තිරිසක් මැරෙදී යම් කිසි පුද්ගලයෙක් ඔබට යම් කිසි ආකාරයක බැනවැදීමක් වුණොත් ඔබගේ පපුව කඩා වැටෙනවද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් පිටුදෙනි තිරිසක් මැරෙදී තව කෙනෙකුට එහෙම නිඳා කරන්න එපා. ඔබ සැඩපරුස වචනයක් කියද්දී ඒ කෙනාගේ හිත සැඩ වෙනා ගිනි ගන්නවද? ඒ කෙනාගේ ජීවිතේ කඩා වැටෙනවද? එහෙම වචන පාවිච්චි කරන්න එපා. ඔකට ආගමක් ඕනේ නැහැ. මොන ආගම වුණත් පිටින්දී මනුස්සත්වයේ නාමයට තේරෙනවනේ ඔය කියන ටික. එන බොහෝම සරලයිනේ පිටින්දී මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමවේදය හරියට හදාගත්තද? ඔය ඔක්කොම හෙන්නේ තේරලා තියෙන පිටින්දී ඔබ තුල තියෙන මුලා දෘෂ්ටිය මේ ලෝකේ හරි සාරයි කියලා. මේ ලෝකේ හරි සාරයි කියන මුලා දෘෂ්ටියට වැටෙන්නේ පිටින්දී එකම හේතුවක් නිසා මේ ලෝකේ ඔබ වසඟේ තියෙනවා කියලා හිතෙන නිසා. ඔබට ඕනේ විදිහට මේ ලෝකේ තියෙනවා කියලා හිතෙන නිසා පින්වතුනි ඔබට හැඟෙනවා මේ ලෝකේ හරි සාමයි කියලා. මම ඔක්කොගල පෙන්නන්න. ඔබ මේ සාරත්වයට හේබල් මේ ඇලීමට කැමති වෙන්නේ මේ ඇලීමට මෙච්චරම කැමැත්තක් දක්වන්නේ පින්වතුනි ඔබ තුල තියෙන මුලා දෘෂ්ටියක් නිසා. ඔය දෘෂ්ටිය පහ වෙන්නේ අරිහත්ත්වයේදී. එතකම් ඔය දෘෂ්ටිය ටික ටික අඩු වෙමින් යනවා. ඔබට හැම මොහොතකම හිතෙනවා පින්වතුනි මම කැමති විදිහට මේවා වෙයි කියලා. ඔබ යමක් හිතා ගත්තාම ඔබ හිතනවා ඒක මම කැමති විදිහට තමයි වෙන්නේ කියලා. උදාහරණයක් ගන්න. ඔබ වාහනයක් ගන්න ගියාට පස්සේ ඒ වාහනේ ගාවට ගිහින වාහනේ ගන්න ඔබ වාහනේ තදින් ඇලෙන්නේ. ඒ වෙලාවේ ඔබට හිතෙන්නේ ඒ වාහනේ සම්බන්ධව ඔබ කැමති විදිය වෙයි කියලා. ඒ වාහනේ සම්බන්ධව ඔබ කැමති විදියක් තියෙනවා ඒක වෙයි කියලා තමයි ඔබට හැමතිස්සෙම හිතෙන්නේ. ඒක හිතිච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඔබ ගිහිල්ලා ඒකට ඇදෙනවා. වාහනයක් ගන්න හිතිච්ච ගමන් ඔබට හිතෙන්නේ මොකද්ද? මේකේ මම නැගලා ගිහිල්ලා මගේ හතුරගේ ඒ ඉස්සරහට ගියද හෝන් එකක් ගහලා බලපන් මම වාහනයක් ගත්තා කියලා පෙන්නගෙන පවුලේ කට්ටියත් එක්ක කතරගම ගිහිල්ලා පූජාවක් තියලා එහෙම ගෙදරින් තමයි හිටන්නේ. එකපාරට දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා මේන් බලන්න ඔබ මේ වාහනය ගත්තොත් හෙට උඹට වෙන වැඩේ කියලා. පවුලේ උන් එක්ක ඔක්කොම යද්දි කන්ටේනර් පෙට්ටියක් වාහනේ උන්ට වැහලා චෝප්ප වෙනවා ගෙදර යයි ඔක්කොම. දැන් ඔබ ওই වාහනේ ගන්නවද? මෙච්චර වෙලා අර වාහනේ දිවිච්ච ඇලීම තාම තියෙනවද? නෑ. දැන් ගිනි ගොඩක් ඉදිරිය නේද කියන්නේ? ආපෝ මට එපා. එහෙනම් පින්වතුනි වාහනේ ගන්න යද්දී ඇයි වාහනේ ගත්තේ? හෙට වෙන්නේ මොනවද කියලා ඔබ දන්නවද? අනිද්දා වෙන්නේ මොනවද කියලා ඔබ දන්නවද? ඔය ඔක්කොම දන්නේ නැතුව ඇයි ඔබ වාහනේ ගත්තේ? ඔබ කැමති ඔබ හිතන් ඉන්න විදිහට ඔක්කොම වෙයි කියලා හිතාගෙන නේද? හොඳට බලන්න තියෙන්නේ මේ න්‍යාය ධර්මයේ නොතේරුනොත් නිවන නැහැ. මේ සෝතාපන්න මාර්ගයේ ඔබට කතා කරන්නේ. ඔබගේ ජීවිතයට තමයි. ඔබගේ ජීවිතයට දදා තර්ක කරන්නේ මේ කියන එක. ඔබගේ හිතින් තර්ක කර කර බලන්න ජීවිතයට දදා මේ කියන කාරණාව සත්‍යද කියලා. ටීවී එක ඉස්සරහට ගිහිල්ලා ඔබ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ඔන් කරන්නේ. ඒක ඔන් වුනේ නැත්තම් ඔබට සියුම් කේන්තියක් ගිහිල්ලා ගානවා නේද? මේක ඔබගේ ජීවිත අත්දැකීමක් නෙමෙයි. ඒ කියන්නේ දෙවිතුනි ඔබ රිමෝට් කන්ට්‍රෝල් එක ඔබනකොටම ඔබ කැමති දේ විය යුතුයි කියලා හිතාගෙන නේද ඉන්නේ. ඔබගේ කැමැත්ත දෙවිගේ කැමැත්තක් තියෙනවන්නේ ඒක වෙයි කියලා නේද ඔබ හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ. ඒක නිසා නේද දෙවිතුනි ඔබ මේ වස්තුවට ඇලෙන්නේ. ඔබ කැමති දේ සිද්ධ වෙන්නේ නැත්නම් ඔබ වස්තුවට ඇලෙනවද? හොඳට බලන්න මම මේ කියන කාරණා. මේක හරියට තේරුණා නම් දෙවිතුනි ඔබට මෙතනින් ගොඩ යන්න පුළුවන්. ඔය සාරයි කියලා හිතාගෙන දෘෂ්ටිය ගැලවිලා යනවා. හොඳට තේරුම් ගන්න මේ මොකද්ද කියන්නේ කියලා. ඔබ බටන් එක ප්‍රෙස් කරනකොටම ඔබට හැඟිලා එනවා මේක දැන් වැඩ කරන්න ඕනේ කියලා. ඒක ආවේ නැති වුණාම තමයි දෙවිතුනි ඔබට චක්කාලව සත්‍යයක් එන්නේ කටින්. මේක වැඩ කරන්නේ. ආයි ඔබට මේක වැඩ කරන්නේ. ඕක කවුරු හරි කෙනෙක් කළොත් එහෙම පුතා ඔබගේ පුතා ඉස්සරහට ඇවිල්ලා ටීවී එක දානවා අම්මේ මේක වැඩ කරන්නේ නැහැ තාත්තේ මේක වැඩ කරන්නේ නැහැ ඔබට එක පාට හිතෙනව නේද කෝදෙන්න මම බල ඇයි ඔබට හිතෙනව නේද කිව්වද ඇයි ඔබේ හිතේ තියෙනනේ මොකද්ද ඔබගේ කැමැත්ත දැන් ටීවී බලන්නේ එතකොට ටංගාලා ඔබටයි කරා කෝදෙන්න මම බල ඔබට ඇයි ඔබට හිතෙනව අනිත් එකකට බැරිුණාට මොකද්ද මේ මගේ කැමැත්ත තමයි මේ එයා ඩ්‍රයිව් කරනවා වාහනේ මඟ කැඩිලා යාළුවා වාහනේ ස්ටාර්ට් කරන්න හදනවා ස්ටාර්ට් වෙන්න ගිහින් නතර වෙනවා ඔබට ඒ වෙලාවේ හිතෙන්නේ මොකද කෝදීපම් මම පොඩ්ඩක් බලන්න ඇයි දැන් ඒක වාහනේ ස්ටාර්ට් කරන ස්ටාර්ට් වෙන්නේ නැතිකොට ඔබ වාහනේ ස්ටාර්ට් කරන ස්ටාර්ට් නෙයි නෑ නමුත් ඔබට හිතෙනව මොකද මගේ කැමැත්ත වෙයි ඔය මගේ කැමැත්ත වෙයි කියන මුලා දෘෂ්ටියට පත් වුණාට පස්සේ දෙන්නතුනි ඇලීම සහ ගැටීම කියන දෙක ක්‍රියේට් වෙනවා ලෝකෙට කොහොමද ඒ වෙලාව කෝදියම් මම බලන්න කියලා ස්ටාර්ට් වුණා නම් එහේ ඔය අවස්ථාවට ඇලෙනවද නැද්ද ඇලෙනවා ස්ටාර්ට් නොවුනොත් මොකද වෙන්නේ ගැටෙනවා එහෙනම් මේ ඇලීම ගැටීම කියන දෙකට හේතු වෙන ඔන්න ඔය මුලාව තේරුම් ගන්න දෙන්නත ඔය මුලාවට වැහලා තමයි ඇලෙන්නේ ගැටෙන්නේ කරන්නේ. තව උදාහරණයක් ගමු. ජෝඩුවක් හිතෙනවා දරුවෙක් හදන්න ඕනේ කියලා. ජෝඩුවකට දරුවෙක් හදන්න ඕනේ කියලා හිතනකොට පින්විතනි යනවා අක්කලා ගෙදර. අක්කගේ දරු පැටියක් කෑ ගහගෙන හුරතලයට පැනගෙන එනවා. හරි ලස්සන කෙලි පොඩ්ඩ. දෙන්නගම හිතේ නැහැකට හරි ලස්සන කෙලි පොඩ්ඩ. දැන් දෙන්නගම හිතේ රජ කරන්නේ කාවද? අර පොඩි එකී. දැන් දෙන්න හිතනවා අපි දෙන්නත් දරුවෙක් හදන්න ඕනේ. දැන් මේ දරුවව හදන්න වැඩ පිළිවෙල කියදෙලා ඉන්නේ දෙන්න. එකපාරට දෙවි කෙනෙක් එනවා. ඇවිල්ලා පෙන්වනවා. මෙන්න උඹලට හම්බෙන්න ඉන්න දරුවා. මූණේ පැත්තක් විතරක් තියෙන අනිත් පැත්ත කළු පහ ගැහිච්ච. එක ඇහැයි තියෙන්නේ අනිත් ඇහැ හිල විතරයි තියෙන්නේ. අන්න එහෙම පාන්තු පෙරේතෙක් වගේ කොල්ලෙක්ව පෙන්වනවා. ඔබ හදයිද? ඔබ දරුවව හදයිද? නෑ. එහෙනම් කෝවර ඇලීමද? එහෙනම් හදන්න ගිහින් කවුරු හම්බුවේ කියලා හිතාගෙන. අර කලින් දැකලා ආසවෙත් එක්කෙනා හම්බුවේ කියලා හිතාගෙන නේද හදන්න ගිහින්. ඔන්න පේනවද පින්වතුනි අපි ඉන්න මුලාව? හැම මොහොතකම අපි හිතන්නේ පින්වතුනි අපි යමක් කලින් අපිට අත්දැකීම් ලැබෙලා මේක මම ගැඹුරට විග්‍රහ කරලා දිනවා පටිච්ච සමුප්පාදේ. මොකද එච්චර ලොකු ගැඹුරු ධර්ම කාරණාවක් මම මෙතන අදින්න යන්නේ නැහැ. ඔය හතරවෙනි සීඩී එකේ විතර ඒව දේවල් ඇති ඔබට සීඩී හම් වෙලා තියෙනවනේ. නැත්නම් අන්තර්ජාලයේ 120න් විතර පස්සේ තියෙන දේවල් 100න් විතර පස්සේ තියෙන දේශනාවල බලන්න. එතකොට ඔබට වැටහි මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කොහොම හරි පින්තුනේ අර අර විදියට හිතේ බැහැගත්තට පස්සේ ඒක වෙයි කියලා හිතාගෙන තමයි හැමතිස්සෙම ඉන්නේ. ඒක වෙයි කියන දෘෂ්ටියට පත්වෙච්ච ගමන් පින්තුනේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නිගමන හිතන්න හෙට දිනනවා ක්‍රිකට් මැච් එකක් ඉන්දියාවයි ලංකාවයි. ඔබට හිතුණොත් ලංකාව දිනයි කියලා එක්ක හෙට ඇලෙනවා එක්ක හෙට ගැටෙනවා නේද මේ කාන්තේ. එහෙනම් පින්තුනේ ඇලීම වෙන්නේ අවිද්‍යාවෙන් ගැටීම වෙන්නේ අවිද්‍යාවෙන්. ඔය ඇලීම ගැටීම දෙකටම හේතු වෙන මුලාව තමයි පින්තුනේ ඔය දේ. මුලාව කියලා කිව්වේ මුල ආපු පැනේවත් අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකටද පින්තුනේ? උත්තරය දෙන්නේ මොකන්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ පින්තුනේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීමට. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් නොදැනිනවා නම් ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම අවිද්‍යාව නම් පින්තුනේ මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? ඇත්ත ඇති සැටියෙන් දැකගැනීම. එහෙනම් ඔය කීප එක නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද පින්තුනේ? විද්‍යාව. හොයලා බලන්න. අපි හිතන් ඉන්නේ අපි හිතන දේ නෙයි කියලා. අපේ කැමැත්තට තියෙනවා කියලා හිතාගෙන ඉන්න හැමතිස්සෙම. නමුත් මොකද්ද ඇත්ත? ඇත්ත මොකද්ද? ඇත්ත අපේ කැමැත්තට නෑ කියන එක නෙමෙයි. මොකද්ද කොහොමද හැදෙන්නේ එහෙනම්? අන්න ඒකයි දකින්න ඕන. අපේ කැමැත්තට නෙමෙයි නම් වෙන්නේ කොහොමද වෙන්නේ? අන්න දැකගත්ත ඇත්ත. එහෙනම් බලමු කොහොමද වෙන්නේ කියලා. මේ කියන්නේ ඔය කොහොමද වෙන්නේ කියන එක බලනකොට තේරෙන්නේ අන්න තථාගතයන් වහන්සේගේ වාදයේ ඕන වෙනවා මේකට. තථාගතයන් වහන්සේගේ වාදය මොකද්ද? මොකද්ද වාදය? හේතුඵල වාදය. අන්නේ හේතුඵල වාදයේ අවශ්‍යතාවයක් වෙනවා මෙතන. එහෙනම් හේතුඵල වාදය කියන්නේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න ඔය දහම් කාරණාව මනාකොට තේරුම් ගත්තනම් පින්වතුනි ඔබට මේ ලෝකෙම වැටහිලා එනවා. හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. හැම දේශනාවකම මේ ගැනමයි කතා කරන්නේ. ඒකට හේතුව පින්වතුනි සෝතාපන්න වෙන්නේ නැහැ කොහොම හරි. දේශනා පහකට ආවත් පහේම මේක අහගන්න පුළුවන්. මොකද මේක අහන්න අහන්න අහන්න පින්වතුනි ඔබට මේක වැටහිමේ එනවා. හේතුම් පටිච්ච සම්භූතං. දැන් මුලා දෘෂ්ටියෙන් පොඩ්ඩක් අයින් වෙලා මේක බලමු මොකද්ද මේ කියලා. හේතුම් පටිච්ච සම්භූතං කියලා කිව්වෙ පින්වතුනි හේතුන් ගැළපීමේ විද්‍යාමාන වෙනවා. එහෙම නැත්නම් උදා වෙවි කියනවා. හේතුන් ගැළපීමෙන් උදා වෙවි කියනවා. හේතු භංග වුණොත් නිර්උදා වෙනවා. ඔන්න පින්වතුනි ලෝකේ සබඳතා හේතුන් ගැළපීමෙන් උදා වෙනවා. හේතු නැති වුණහම නිරුදා වෙනවා. උදාහරණ ගම උදාහරණ වලින් තමයි මේව තේරෙන්නේ. ඔබට පේනවද නිහඳුනි මෙතන තියෙනවා ලයිට් එකක්. ඔය බල්බ් දෙක ලයිට් එකක් එළියට දෙනවා. හේතුන් ගැළපීමෙන් මේ ආලෝකය උදා වෙමින් තියෙනවා. මම ලයිට් එකේ ස්විච් ඔෆ් කළොත් මොකද වෙන්නේ? හේතු භංග වීම නිසා මක්කෙනවද නිරුද්ධා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේක. එතකොට ලෝකේ යථාර්ථය ඔබට තේරේ. ඇත්ත ඇති සැටියෙන් දකගනි. ආලෝකයේ උදා වෙවි තියෙනවා. උදා වෙවි තියෙන්නේ මේ ආලෝකයේ. ඇති වෙලා නැහැ. මේ ආලෝකයේ ඇති වුණා කියන කාටවත් කියන්න බෑ. හේතුව ආලෝකයේ ඇති වුණා නම් ලයිට් එක ඕෆ් කළාම ආලෝකයේ යන පාරක් පේන්න ඕනේ නේද? ඇයි ඇති වෙලානේ දෙන්නේ දැන්? ඇති වෙච්ච දෙයක් නම් පින්වතුනි හේතු නැති වුණාට පස්සේ නැති වෙනවා කියන එකක් වෙන්න විදිහක් නැන්නේ. හොඳට බලන්න මේ බොහොම ගැඹුරු තැනක් මේ සරලව විග්‍රහ කරන්නේ. යමක් ඇති වුණා නම් ඒක හැදෙන්න තිබිච්ච හේතු නැති වුණා කියලා නැති වෙන්න පුළුවන්. ඇති වුණා නම් පින්වතුනි එකපාරේම නැති වෙන්න බෑ. ඒක කොහෙට හරි අරන් යන්න ඕනේ. එතන නැති වෙන්න මෙතන තියෙනවා වීදුරුවක්. මේ වීදුරුව මෙතන තියෙනවා නම් මම මේක අන්නේ දැන් වීදුරුව නෑ මෙතන. එහෙනම් වීදුරුව නෑ කියලා කියන්නේ ඇයි එහෙනම්? එහෙනම් වීදුරුව ගිය තැනක් තියෙනවා. එහෙනම් මම දැන් මේ ලයිට් එකක් ඕෆ් කළොත් කොහෙද දින්වදින මේ ආලෝකය යන්නේ? කොයි දිහාවට යන්නේද? යන දිහාවක් කියන්න පුළුවන්ද ඔබට? මම මේ ලයිට් එක දැම්මොත් කොහෙන්ද පින්වතුනි ඔබට ආලෝකය එන්නේ? කොයි දිහාවෙන්ද? මේ ජනෙල්ලෙන්ද? මේ ජනෙල්ලෙන්ද? මේ දොරෙන්ද? කොහෙන්ද ආලෝකය එන්නේ? කොහෙන්වත් එන තැනක් තියනවද? නෑ. එහෙනම් පින්වතුනි ඇතිවීමක් කියන එකක් වෙන්නේ නෑ මේ ලෝකේ. නැතිවීමක් කියලා දෙයක් වෙන්නේ නෑ මේ ලෝකේ. මේ ලෝකේ වෙන්නේ පින්වතුනි උදා වෙනවා, වැය වෙනවා. වැය වෙනව නැත්නම් නිරුදා වෙනවා. උදා වීමක් සහ නිරුදා වීමක් විතරයි පින්වතුනි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. එහෙනම් හේතුන් ගැළපෙලා බැඳීමෙන් උදා වෙනවා. හේතුන් හරියට ගැළපෙලා බැඳෙන්න ඕනේ. අන්න එතකොට උදා වෙදී තියෙන වස්තු හේතුවක් නැති කරපු ගමන් නිරුදා වෙනවා. තව උදාහරණයක් ගමු. මට කියන්න ගින්න හටගන්නේ කොහොමද කියලා. කොහොමද ගින්න හටගන්නේ? ඔබට ගිනි ඇති කරන්න බෑ. ඔබට පුළුවන් ගින්න හටගන්න හේතු තුන එකතු කරන්න. ගිනි පෙට්ටියක් පොඟලා නම් එහෙම ඔය ගිනි කූර ගහන්න කලින් ඔබ මොකද්ද කරන්නේ? ඔබ මොකද්ද කරන්නේ? වේලනව නේද? එහෙනම් වේලනව පොඩ්ඩක් හවස් කර ගන්නව නේද ගහන්න කලින්? එහෙනම් මින්නතනි ගින්නක් හටගන්න සාධක තුනක් තියෙනවා, හේතු තුනක්. පළවෙනි එක තමයි දාහීය ද්‍රව්‍යයක් ඕනේ, දහනය වෙන ද්‍රව්‍යයක් ඕනේ. ඊළඟට ඔක්සිජන් ඕනේ. ඊළඟට උෂ්ණත්වයක් ඕනේ. ඔන්න ඔය තුනේ එකතුව සමාන වෙනවා ගින්නට. ඔය තුනෙන් එකක් හරි නැත්නම් පින්වතුනි ගින්න කියන ඵලය උදා වෙන්නේ නැහැ. මේ උදා වෙන්නේ තියෙන්නේ ගින්න කියන එක. එහෙනම් හේතු ධන, හේතු ධන, හේතු සමානයි ඵල. ඕකේ කොහෙද පින්වතුනි ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබගේ කැමැත්ත කියන එක තියෙන්නේ? දැන් මේ මගේ අතේ ලයිටර් එකක් තියෙනවා. මම මේක ගැහුවාම ගිනි එනවා. මම මේක ගැහුවාම ගිනි එනවා. ඔය කොහෙද මේ ගිනි එන්නේ? එන තැනක් තියෙනවද පින්වතුන් මේ ගිනි? ගිනි එන තැනක් පේනවා තියෙනවද? ඔන්න බලන්න හොදට. ඔය දොරවල් ළඟ ඉන්න හැම පොඩක් පරිස්සම් වෙන්න. මොකද ගින්න එනකොට ඔළුවේ වැදුනොත් එහෙම. හොඳට බලන්න කොයි පැත්තෙන්ද ගින්න එන්නේ කියලා. කොහෙන්වත් ආවද ගින්න? දැක්කද ඔබ කොහෙන් හරි ගින්න එනවා? දැක්කද? නෑ. එහෙනම් දැන් මෙතනට ගින්න ආවේ කොහෙන්ද? මේ ගිනි ඔක්කොම කොහේ හරි ගිනි කන්දක තැන්පත් වෙලා තියෙනවද තින්ගද? ඒ වෙලාවෙ ඉඳලා මේ අපි මේක ගහන වෙලාවට ටක් දාලා ගින්න එනවද කොහේ හරි ඉඳලා? එනවද? නෑ. එහෙනම් මේ ගින්න හටගන්න විදිය බලන්න. මේක ඇතුලේ තියෙනවා පින්වතුනි වතුර වගේ ධාතිය. ගෑස් එක. මේ ගෑස් එක පත් වෙනවා. ඒකල මේ අවට තියෙනවා ඔක්සිජන්. මේ ගිනි ගලක්, මේ ගහන්නේ ගිනි ගලක්. එහෙනම් මේ ගිනි ගල ගහද්දී උෂ්ණත්වයක් එනවා. එහෙනම් ඔන්න ඔය තුනේ එකතු වෙන පින්වතුනි මේ ගින්න කියන එක විද්‍යාමාන වෙනවා. ඔය තුනේ එකතු වෙච්ච නිසා. දැන් මේ ගින්න හටගන්නේ මැදින්ද හිඳ? දැන් මෙතන මම මේක ගැහුවාම ගින්නක් හටගත්තේ මං කැමති හින්දාද? නැත්නම් මම අකමැති හින්දාද? ඒත් නෑ. එහෙනම් පින්වතුනි මං කැමති වුණත් නැතත් හේතු ටික ගැළපෙලා සකස් වුණොත් මොකද වෙන්නේ? ඵලය උදා වෙනව නේද? කැමති වුණත් නැතත් හේතු සකස් වුණා නම් ඵලය උදා වෙනවා. මේ මම කැමතිද නැද්ද කියන එක මම මේ කරන්න අහවතියි. මම මේක ගැහුවා නම් මොකද වෙන්නේ? ඔන්න ඵලය උදා වුණා. දැන් මේක උදා වෙවි තියෙනවා. ඵලය උදා වෙවි තියෙනවා. මම අතහැරපු ගමන් මොකද වෙන්නේ? බලන්න මම මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න තාක් මොකද වෙන්නේ? මේක උදා වෙවි තියෙනවා. මම මේක අතහැරලා නිරුදා වෙනවා. කොහෙද බින්දුතනියක ගියේ කියලා කතා කරන්න පුළුවන්ද? බෑ. ආවද ගියාද කියන එක කතා කරන්න බෑ. උදා වීමත් නිරුදා වීමත් විතරයි මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් බින්දුතනි ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් මේ ලෝකේ පණවන්න බෑ. ඇත කිව්වොත් සාස්වතයි, නැත කිව්වොත් උච්චේතයි. ඔය වාද දෙකටම තථාගතයන් වහන්සේගේ වාදයේ අයිති නැහැ. ලෝක සත්‍ය ඒකට අයිති නැහැ. ලෝක සත්‍ය තමයි මේ දෙන්නේ. හේතු ගැළමිලා බැඳීමෙන් සකස් උදා වෙනවා. හේතු බංග වෙච්ච ගමන් නිරෝධා වෙනවා. එහෙනම් දැම්මට ඔබ කියන්නේ ඔබගේ දරුවා ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබගේ දරුවා ජීවත් වෙනවා කියලා කියන්නේ බින්නතනි හේතුන් ගැළපෙලා බැඳීමක් නෙමෙයිද? එහෙනම් හේතුන් ගැළපෙලා බැඳීමෙන් අර ජීවිතේ උදා වෙවි තියෙන එක හේතුවක් හරි අයවලුත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරෝධා වෙනවා. ඔබගේ කැමැත්ත අකමැත්ත බලපානවද ඔකට? ඔබගේ කැමැත්ත අකමැත්ත බලපානවද ඔකට? තිනදෙනේ රොකට් සයන්ස් නෙමෙයිනේ තමන්ගේ ජීවිතයෙන් නිගන්න තියෙන්නේ. අද ඔබගේ අම්මා ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? ඔබ කැමති හින්දාද? විෂ්ණු දෙවියෝ කැමති හින්දාද? මහා බ්‍රහ්මයා කැමති හින්දාද? දෙවියන් වහන්සේ කැමති හින්දාද? බුද්ධිමත්ව බලන්න හොඳට. එහෙනම් අද අම්මා ජීවිතුන් අතර ඉන්නේ ඇයි? ඒ හේතු පටිච්ච වෙලා තියෙන නිසා නේද? හේතුන් ගැළපෙලා බැඳිලා තියෙනවා. අම්මගේ ජීවිතේ විද්‍යාමාන වෙවි තියෙනවා. ඔය ශරීරය ඇතුලේ අම්මගේ ජීවිතේ විද්‍යාමාන වෙවි තියෙනවා. මොකද අම්මා හුස්ම ටික අදිනවා, ආයුෂය අදිනවා, ආහාර ටික ගන්නවා, ඇඟේ ඔක්කොම අංගපංග ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? විද්‍යාමාන වෙවි තියෙනවා. ඔන්න එක අවස්ථාවක් එනවා එක පාට ඔය හරි නායෙන් ලොක් කියලා හරි මෙහෙ කොහෙරි උගුරේ මොනවා හරි ප්‍රශ්නයක් ආවා. දැන් මොකද වෙන්නේ? අම්මා හුස්ම අදින්න හදනවා හුස්ම එන්නේ නැහැ ඇතුළට. එහෙනම් දැන් එක හේතුවක් නිරුද්ධ වුණා. එහෙනම් ඵලයේ උදා වේද තවදුරටත් නැහැ. ඒකට ඔබගේ කැමැත්ත බලපානවා. ඒකට ඔබේ අකමැත්ත බලපානවා. එහෙනම් පින්වතුනි මේ ලෝකේ කැමැත්ත අකමැත්ත කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. හේතුන් ගැළපෙලා බැඳනොත් විද්‍යාමානයි, නැත්තම් නැහැ. විද්‍යාමාන වෙන්නේ මේ මේසේ. මේ මේසේ හැදිලා තියෙන්නේ මොනවද දෙන්නද? ලෑල්ලක් සහ කකුල් හතරක් ඇන ටිකක් එක්ක පටිච්ච වෙලා නේද? පටිච්ච වුණා කියලා මෙතන කියන්නේ දෙන්නේ ගැළපෙලා සකස් වුණා. එක කකුලක් මැද්ද හැයිකලා නම් මේසේ. මේ එක කකුලක් ගාලා මෙතන හැයිකනවා මැද්ද. ඒතකොට මේසේ නෙමෙයි. එහෙනම් ගැළපෙලා බැඳෙන්න ඕනේ. එහෙනම් ගැළපෙලා බැඳිලා මේ හේතු ටික ඔබට විද්‍යාමාන වෙන දෙයක් තියෙනවා. මොකක් කියලාද? මේසේ කියලා. පින්වතුනි ඇත්තටම මෙතන මේසයක් ඇතද? ඇත්තටම මෙතන මේසයක් ඇතද? මේ මේසයක් ඇතද මෙතන? මේසයක් නැතද? දෙකම ගන්න බෑ. ඔය මේසයක් තියෙනවාද? තියෙනවා කියලා ගන්න බෑ. මේසයක් නැද්ද? නැහැ කියලා ගන්නත් බෑ. මේසයක් තියෙන්නේද නැද්ද නැතද? එහෙමත් ගන්න බෑ. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? හේතුන් ගැළපෙලා බැඳීමෙන් මේසයක් විද්‍යාමාන වෙනවා. මේ ඇඳ ටිකක් ගලවලා කකුලකට පයින් ගැහුවොත් එහෙනම් මොකද වෙන්නේ මේසෙට? මෙච්චර වෙලා උදා වෙවි තිබිච්ච මේසේ මක්ුණාද? නිර්ුදාන. පින්වතුනි ඔබ මේ බොහොම බුද්ධියෙන් හිතන්න. දැන් මෙතන මේසයක් තියෙනවා නම් ඔන්න හොඳට බලන්න. මම මේ මේසේ කකුලක් කඩලා යන ගහනවා. ඒ ගැහුවාම දැන් මේසයක් නෙමෙයි නේද තියෙන්නේ? එහෙනම් බලන්න පොරේ තිබිච්ච මේසේ කොහෙටද ගියේ කියලා බලන්න. ඇඟේ වදි පරිස්සමෙන් හොඳට බලන්න. මම මේ කකුල අයින් කළොත් එහෙම මේ මේසේ කොහෙටද යන්නේ කියලා. ඇයි දැන් මේසයක් තියෙනවා නේද? ලෝක සම්මතයේ ගත්තොත් එහෙම දෙන්නේ මේසයක් ඇත නේද මෙතන? එහෙනම් මේසයක් ඇතනම් මම මේකට කපුරට පාරක් ගැහුවාම තවදුරටත් මේක මේසයක් නෙමෙයි නේද? එහෙනම් දැන් මේ තිබිච්ච මේසේ කොහෙද ගියේ? හොඳට හිතලා බලන්න. මේකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඇත්ත ඇති හැටියෙන් දකින්න. එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මෙතන වෙන්නේ? හේතු ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙවි තියෙනවා මේසයක්. විද්‍යාමාන වෙනව විතරයි. ඇත්තටම මේසයක් තියෙනවා. විද්‍යාමාන වෙනවා. ඇයි? උදා වෙවි තියෙනවා මේ මේසෙ. උදා වෙනවා තමයි. එහෙනම් මම මේකට කකුල ටිකක් ගහලා කකුල කල්ල දැම්මනම් තවදුරටත් මේසෙ උදා වෙන්නේ නැහැ. මේසෙ නිරුදා වෙනවා. එහෙනම් කොහෙටද ගියේ කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ උදා වෙමි තිබිච්ච එකක් දැන් උදා වෙන්නේ. පාන් විකුණ විකුණ හිටපු කඩේ දැන් පාන් විකුණන්නේ. ඕකෙන් ඔබට අහන්න පුළුවන් ද පාන් කඩේ කොහෙද ගිහින් කියන. හැබැයි මෙහෙම කියනවා. පාන් කඩේ ඇත. පාන් කඩේ නැත. පාන් කඩේ නැත කියලා කිව්වොත් එහෙම. ඔබ අහන්න ලැබෙන කොහෙද දැන් ওই පාන් කඩේ අරගෙන ගිහිලා තියෙන්නේ? අහනවද නැද්ද? මේක හොඳට තේරුම් ගන්න. ඔබ අහනවද නැද්ද? කොහේද ඔය පාන් කඩේ අරන් ගියද තියෙන්නේ කියලා? හැබැයි පාන් විකුණ විකුණ හිටියා. දැන් පාන් විකුණන්නේ නැහැ මේ දවස්වල. ඒක දැනුත් අහනවද? පාන් කඩේ කොහෙද අරන් ගියේ කියලා. නැහැ. එහෙනම් උදා වෙවි තිබුණා හේතු තියෙනකන්. හේතු නැති වෙච්ච ගමන් නිරුදා වුණා. හේතු තියෙන කල් උදා වෙනවා, හේතු නැති වුණාම නිරුදා වෙනවා. ඉතින් ඔබගේ කැමැත්ත කොහෙද ඔකේ? ඔබගේ දරුව ජීවිතෝ ගත කරන්නේ ඔබ කැමති ඉන්නවද නැහැ? හොඳට බලන්න. ඔබගේ දරුව අද ජීවිතෝ ගත කරන්නේ ඔබ කැමති ඉන්නවද නැහැ? පින්වතුනි, හේතු ටික තියෙන නිසා තමයි. ඔය හේතු ටික කවද නැසෙයිද ඔබ දන්නවද? ඔය හේතු කොයි වෙලාවේ වෙනස් වෙයිද නැතිලයිද කියලා ඔබ දන්නවද? එක හේතුවක් අයින් වුණා නම් ඵලෙ උදා වෙන්නේ නැහැ නේද තවදුරට? එහෙනම් පින්වතුනි, අවිනිශ්චිත නැද්ද මේ දේවල්? කතා කරන්නේ අවිනිශ්චිත නැද්ද? අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි නම් පින්වතුනි, ඔබ ඔය දේ නිසා පෙළෙන්නේ නැද්ද? ඔබගේ දරුවා නිසා ඔබ පැය 24ම පෙළෙන්නේ නැද්ද? ඒක ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එන්න විනාඩි 10ක් පරක් වුණොත් අම්මා පෙළෙන්න පටන් ගන්නද? ඇයි මොනව වුණාද දන්නේ? වැටුණාද දන්නේ? බස් එක මිස් වුණාද දන්නේ? එක එක ආකාරයට දන්නේ දන්නේ කිය කිය පෙළෙන්නද? බලන්න පින්වතුනි, ඔබ මනුස්ස අධ්‍යයනයක් ලැබලා උදේ ඉඳලා රෑ වෙනකන් එක එක දේ නිසා පෙළෙනවද නැද්ද කියලා. අපි තිරිසන් විඳින දුක ගැන කතා කරා. ඒට එහා ගිය දුකක් ඔබත් විඳින්නේ නැද්ද කියලා හිතලා බලන්න. හැම මොහොතකම පින්වතුනි මොකක් හරි දෙයක් නිසා පෙළෙනවා. ගන්න පුතා උදාහරණයක්. අවුරුදු දෙකක විතර පුංචි දරුවෙක් එකහ මාර ගෙදර යන්තම් ඇවිදින්න පුළුවන් දරුවෙක්. ඔබගේ ගෙදර තියෙන වටිනාම වීදුරු බඩු අපේ තියාගෙන ඉස්සරහා ඉඳලා මෙහෙට එනවා අම්මා අම්මා අම්මා කිය කිය. ඔබගේ පපුව පැලෙන්නේ නැද්ද? ඇයි? මූ මේක වට්ටයිද දන්නේ නැහැ. ඔව්ද නැද්ද? අයියෝ වැට්ටුවත් ඉවරයි. පුතේ පුතේ හිමින් පුතේ හිමින්. මොකද්ද මේ පෙළෙන්නේ? මේ හෝ ගාලා පෙළෙනවා. ඇයි? වැටුණොත් ඉවරයි. ඉතින් ඔබගේ කැමැත්තට නම් මෙන්න ඉතින් ඔතන මොනවා වුණා මොකෝ? ඔබේ කැමැත්ත මොකද්ද? කැමැ කැඩෙන විදිහක් නැහැ. එහෙනම් කැමැත්තට නම් මෙන්න මොකෝ පෙළෙන්නේ? අරක ඔබගේ අතට ගෙන දෙන කම් ඔබ පෙළිලා ගෙන දුන්න ගමන් අම්මෝ පුතේ කියනවද නැද්ද? දැන් දැක්කම තියෙන ජීවිතේ පෙළෙන පෙළෙන්න. අද ඔබ ඔබගේ වාහනේ පාරයිනේ නවත්තලා ආවන ඩාන් ගාල සත්‍යයක් ඇහෙනවද? වාහන අයිතිකාරය ඔක්කොම පෙළෙන්නේ නැද්ද? අනේ මගේ එක දන්නේ මොනවා වුණාද දන්නේ. ඉතින් තමන් වශයෙන් පවතින නම් මොකටද පෙළෙන්නේ? දැන් ඔබට තේරෙනවද තිමදනි තමන්ගේ වසඟේ කියන එක මේකට අදාළ නැහැ කියලා. තමන්ගේ කැමැත්ත කියන එක නෙමෙයි පිටුදලි මේකට අදාළ හේතු ගැළපෙලා බැලුනොත් උදා වෙනව නැත්නම් නෑ. එහෙනම් හෙට ඔබ යාළුවගේ ගෙදර යන්න කැමැත්තෙන් හිටියා වෙන්න පුළුවන්. ගෙදර යාම කියන එක සිද්ධ වෙන්නේ කොහොමද? හේතු ගැළපෙලා බැලුනොත් විතරයි. හේතු ටික ගැළපෙලා හදාස් වුණොත් ඔබ යාළුවගේ ගෙදර ඉඳී නැත්නම් ඔබගේ දරුවට ඔබගේ දරුවා පන්තියේ පළවෙනිය වීම සිද්ධ වෙන්නේ අම්මගේ කැමැත්තටද? ඔබගේ දරුවා පන්තියේ පළවෙනිය වෙන්නේ ඔබේ කැමැත්ත හින්දාද? එහෙනම් ඌ පළවෙනිය නොවුනහම බයින්නේ ඇයිද? දරුවට ලකුණු 80කට එහා පැත්තේ ඉන්නේ ඔබේ කැමැත්ත හින්දාද? දරුවගේ කැමැත්ත හින්දාද? නෑනේ පින්වතුනි, හේතුන් ගැළපෙලා සකස් වීමෙන් නේද? එහෙනම් ඒක නැහීගෙන පාඩම් කළා. හේතු ටික ගැළපුණේ නැත්තම් ඔය කියන ඵලය උදා වෙන්නේ නෑ නේද? එහෙනම් අද තේරුම් ගන්න පින්වතුනි ජීවිත සත්‍යය. එතකොට ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ ඔබ කැමති විදිහට ලෝකේ පවතින්නේ. හැම කෙනෙක්ම උත්සාහ කරනවා තමන් කැමති විදිහට ලෝකේ තියාගන්න. ගෙදර රණ්ඩු සරුවල් ඇති වෙන්නේ ඔන්න ඕක නිසා. ලෝකේ යථාර්ථය දන්නේ නැහැ. මිනිහටෝනේ මිනිහටෝනේ විතර ලෝකේ තියාගන්න, ගෑණිටෝනේ ගෑණිටෝනේ විතර ලෝකේ තියාගන්න. ඉතින් ගැටෙනවා දෙන්නත් ඒක. හැබැයි එකම එක දෙයක් තියෙනවා පිංගුතුනි, මේ ලෝකේ ඔබ කැමති විදිහට නෙමෙයි තියෙන්නේ. හේතුන් ගැළපෙලා බැඳුනොත් උදා වෙනවා, නැත්නම් නිරුදා වෙනවා. ආයෙ උදා වෙන්නේ නැහැ ඒක. එහෙනම් ඔබගේ අම්මගේ පණ උදා වෙමි තියෙනවා. හේතු නැති වෙච්ච එක මං ඕක නිරුද්ධ වෙනවා. ආයෙ උදා වෙන්නේ නැහැ. එහෙනම් කොහෙටද ගියේ කියලා කියලා අහන්න බෑ. එහෙනම් මේ මේසේ කොහෙටද ගියේ කියලා අහන්න බෑ මං කැඩිවෙ. මේ මහා සාර දහමක් මේ කතා කරන්නේ. ඔබට පුළුවන් නම් ඔබගේ ළඟ ඉන්න කෙනාව අල්ලගෙන අල්ලලා දෙන්නන්න මට. කොල්ලෙකුට පුළුවන් ද කෙල්ලෙක්ව අල්ලන්න? කොල්ලෙකුට පුළුවන් ද කෙල්ලෙක්ව අල්ලන්න? අල්ලල බලන්න මොකද්ද අල්ලලා තියෙන්නේ කියලා. මොකද්ද අල්ලලා තියෙන්නේ? හංකඩයක් නේ අල්ලලා තියෙන්නේ. කෝ කෙල්ල? උඩින් අල්ලන ඔළුවේ. දැන් කෙල්ල දහුන්නේ. මොකක්ද දහුන්නේ? කෙස්නේ. කොහොමද කෙල්ල වහුවෙන්නේ දැන්? කොහේ කැල්ලුවොත්ද පින්වදනේ කෙල්ල වහුවෙන්නේ? කෝ කෙල්ල? කෙල්ලෙක් ඇදද? හොඳට දකින්න මේ ලෝක න්‍යාය ධර්මයේ මේක හොඳට දැකගත්තා නම් වැඩේ හරි. ඔය ලෝකෙට ඇදෙන්නේ නැහැ ඊට පස්සේ. කෙල්ලෙල බව දකිය ඕක හොඳට. කෙල්ලෙක් ඇතද? ඇත කියන්න බෑ. කෙල්ලෙක් නැතද? නැත කියන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? හේතුන් ටික ගැළපීමෙන් කෙල්ලෙක් උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. එතරම්. එහෙනම් ඔබගේ කැමැත්ත අකමැත්ත බලපානවද? ඔබගේ කැමැත්ත අකමැත්ත කියන එක ඔබට බලපානවද පින්වතුනි? එහෙනම් යමක් උදා වෙන්න නම් පින්වතුනි හේතු තියෙන්න ඕනේ. හේතු තිබ්බොත් උදා වෙනව නැත්නම් නැහැ. ඔබගේ කැමැත්තද නැත්නම් පින්වතුනි හැම මොහොතකම ඔබ පෙළෙනවාද නැද්ද? හැම මොහොතකම ඔබ පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. මහා විනිශ්චිතකමක් තියෙනවා. ඒකෙන් ඔබ පෙළෙනවා හොගාල. ඔබගේ ෆෝන් එක නිසා ඔබ පෙළෙනවාද නැද්ද? මේක කැටෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ. ඒක නිසා නේද ඔබට කවයේ හිකුත් දාගෙන තව ස්ක්‍රීන් ගාඩ් එකකුත් දාගෙන ඉන්නේ. කැටෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් එකක් මොනවද වෙයිද දන්නේ නැහැ. එන හැම දෙයක්ම පින්වතුනි තමන් යමකට ඇලුනන තමන්ගේ කියලා මම මගේ කියලා අල්ලගත්තා නම් ඔය අල්ලගත්ත හැම දෙයක් නිසාම ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඒකට හේතුව මොකද්ද? ඔය පිළිමත හේතුව මොකද්ද දෙකදෙනි? මේක හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතු නැති වුණොත් ආයෙල්ලා වෙන්නේ නැහැ ඵලේ. ඒක නිසා පුදුම අවිනිශ්චිතතාවයක් තියෙන්නේ. ඔබගේ වර්ණයේ පවතින නැතිකමක් තියෙන්නේ. ඒක නිසා මොහොතක් මොහොතක් නෑ රෝග කෙලෙන. ඕම ඔය පිළිමත කියනවා දෙකදෙනි දුක්ඛ දුක්ඛේ කියලා. ෆෝන් එකක් නැති එකෙක්, මේ තව ගැඹුරු දෙයක් මං කියන්නේ. ෆෝන් එකක් නැති එකෙක් ෆෝන් එකක් දැකලා ෆෝන් එකක් නැතිකම නිසා පෙළෙන්න පටන් ගන්නවා. ෆෝන් එකක් නැතිකම නිසා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා සල්ලි ටිකක් හොයාගෙන ෆෝන් එකක් ගත්තහම ඒකට පුදුම ආස්වාදයක් දැනෙනවා. ඇයි? ෆෝන් එකක් නැතිකම නිසා පිළිලා පිළිලා හිටියේ. දැන් ෆෝන් එක ආවම උට හරි ආස්වාදයි. නමුත් ඉංගතනි ෆෝන් එක ගත්ත දවස ඉඳලා ආයේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඇයි මගේ ෆෝන් එක නේද? දැන් මොකද වෙන්නේ? ආයේ පෙළෙන්නේ නැද්ද? කොහෙන්ද ඉංගතනි ඔය පෙළෙන්නේ නිදහස එන්නේ? කවුරුද ඔය පෙළෙන්නේ නිදහස එන්නේ? අහම අවුරුදු 70ක ඉන්න නනෝන කෙනෙක්ගේ දැන් පිළිමේ නිදහස්ද කියලා? නිදහස් වෙයිද? ඕන්න ඔය කිව්වේ පිඟුදේ දුකෙන් තුනෙන් එකක්. ඔය දුකෙන් තුනෙන් එකකින්වත් ඔබට බේරිලා ඉන්න බෑ. පෙළෙනවා. දැන් බලමු පිඟුදේ ඔය පිළිමට හේතුව මොකද්ද කියලා. ඔය මහා දුකට හේතුව මොකන්ද කියලා බලන්න. මේ රොකට් සයන්ස් නෙමෙයි කතා කරන්නේ, සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් ඔබ ගන්න ඕනේ. ඔය පෙළෙන්න හේතුව බලන්න හොඳට. ඔබගේ දරුවා හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? කතා කරලා හේතු. ඔබගේ දරුවා ඔබ වශයෙන් පවතිනවද නැද්ද? පවතින්නේ නැහැ. අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. ඒක නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. යාපනයේ කන්ද සාමිගේ පුතා හේතුන්ගෙන් නෙමෙයිද හැදිලා තියෙන්නේ? ඔබ වශයෙන් පවතිනවද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. ඔබ පෙළෙනවද? නැහැ. එහෙනම් මොකද්ද පෙළීමට හේතුව? ඈ මොකද්ද පෙළීමට හේතුව? තණ්හාව. පෙළීමට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් පින්වලනි දැම්මට කියන්නේ මේ දුක්ඛ දුක්ඛයට හේතුව මොකද්ද? තණ්හාව. දුක්ඛ දුක්ඛයට හේතුව තණ්හාව කියලා දැන් ඔබ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? මං කියපු හින්දාද? පොතේ එන හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? තර්කයට ගැලපෙන හින්දාද? එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙති හින්දාද? බුදු බල තර්ක කර කර අවබෝධ කරන්නේ නැතිනි. එතකොට ආයි ගුරු පරම්පරාවෙන් ආවා කියලාවත් ගන්න ඕනේ. පොතේ දීප්ප කියලාවත් බුදුහාඳුරෝ කියපුවා කින්නවත් ගන්න ඕනේ නෑ. තර්කානුකූලව ගන්න. හොඳ ආකාරව විස්තර කරගන්න එක. එතකොට හරි. යාපනයේ කන්දසාමිගේ දරුවා නිසා ඔබ පිළින්නේ නෑ. නමුත් ඒ කියපු ලක්ෂණ ඔක්කොම යාගෙත් තියෙනවා. නමුත් ඔබගේ දරුවා නිසා ඔබ පිළිනවා. මේ ෆෝන් එක නිසා මම පිළින්නේ නෑ එක බින්දු මාත්‍රයක්වත්. මේක වැහලා කුඩු වේලා ගියම් මට කමක් නෑ. මේක නිසා පෙළෙන්නේ කවුද? මේකේ අයිතිකාරය. මේ වීදුරු නිසා පෙළෙන්නේ කවුද? මේකේ අයිතිකාරය මම නෙමෙයි. හේතුන්ගෙන් හැදිලා තියෙනවා. මගේ වදගියේ කියන්නත් නෑ. හරි අවිනිශ්චිතයි. ඒත් මට ප්‍රශ්නයක්ද නෑ. එහෙනම් මෙතන එක කාර් එකක් නිසා පෙළෙන එක, කාර් දෙකක් ගත්තහම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දෙපාරක් පෙළෙනව නේද? එක තට්ටුවක් නිසා පෙළෙන එක, තට්ටු දෙක ගියක් ගැහුවාම දෙපාරක් පෙළෙන්නේ නැද්ද? නිකන් හිතලා බලන්න. මේ ජීවිතේ පින්වතුනි අමු අපායක් කරගන්නවා සද්ධර්මයේ දන්නේ නැති කම හින්දා. තව කෙනෙක්ගේ දෙයක් දැක්ක ගමන් පින්විතනි මහා ඌනතාවයක් හට ගන්නවා තමන්ගේ දේ හීන මානය. අනේ උඩ තියෙනවා මට නෑනේ කියලා හටගන්න හීන මානයත් එක්ක පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා මේ පෙලීම් මට විහිල යනවා. ඒ ඉහෙල ගියාට පස්සේ ඒක ඩෝල වෙනවා. තව කොහොම හරි මහන්සියලා වැඩ කරලා තව කාර් එකක් ගන්න. අර පෙලීමෙන් ඉහෙල ගිය එකට කාර් එක ගත්තාම පුදුම ආස්වාදයි. පුදුම ආස්වාදයි. ඒක නිසා ඒ ආස්වාදය ලැබෙනවා කාර් එක අරගෙන. හැබැයි ඒ ආස්වාදයත් එක්කම දැන් හට ගන්නව නේද දුක දුකේ. ඇයි කවුරු වරි හුරයිද දන්නේ හැපේද දන්නේ. ඇයි ගත්ත ගමන් ඉන්ෂුරන්ස් එකක් දාන්නේ? ඇයි ගත්ත ගමන් ඉන්ෂුරන්ස් එකක් දාන්නේ? පෙලෙන නිසා නෙමෙයිද? වාහනේ නිසා ඔබ පෙලෙන්නේ නැත්නම් ඔබ ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේද? ඔබ පෙලෙනවා වාහනේ නිසා. ඒක නිසා ඉන්ෂුරන්ස් එකක් දා ගන්න ඉක්මනට. හොඳට බලන්න. දැන් පුළුවන් ලෝකෙන් ගැලවෙන්න ඔබට. තණ්හාව තියෙනකම් පින්වතුනි ඕකෙන් ගැලවෙන්න පුළුවන්ද? නෑ. තණ්හාව ඔබ එකම එක වස්තුවකට තණ්හාව නිරුද්ධ කරලා තියෙනවා. ඒ තමයි උදේට දාන කක්කපින්නේ. උදේට දාන කක්කපින්නේට කවුරුත් තණ්හා නැහැ. ඒක නිසා පින්වතුනි ඒක දාලා ෆ්ලෂ් කරනවා මිස, ඒක දාලා වතුර එකක් ගහනවා මිස ඔබ පෙළිනවද ඒක නිසා? ඔබ යනවා ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් ගිහිල්ලා එනකොට සිංහදෙනි කක්ක වරක් හැදෙනවා. වාහනේ නවත්තලා ඔබ යනවා කැලේට. ෆෝන් එක පැත්තකින් තියෙන කක්ක දානවා. කක්ක දාලා හොද්දගෙන එනවා. වාහනේ ගිහිල්ලා මැදක් දුරට යනකොට මතක් වෙනවා මොකක් ගැනද? මෙච්චර වෙලාද බඩේ තියන් හිටපු ගැනද මතක් වෙන්නේ? නැත්නම් අර ෆෝන් එක ගැනද? ඔබ මොකක් ගැනද තෙලෙන්නේ කින්ද? ඔබ අතරමැකද තෙලෙන්නේ නැත්නම් අල්ලන් ඉන්න කින්දද තෙලෙන්නේ? ඔන්න බලන්න. ඔය පෙලීමට හේතුව ඔය පෙලන්නේ අස්පනා පිට. දැන් එහෙනම් කින්ද මේ තණ්හාව නිසා පෙලෙනව දුක හට ගන්නවා කියන එක මං කියපින්දද ඔබ පිළිගන්නේ? හොඳට ආව කාලාම සූත්‍රය. තර්කෙට ගැළපෙන්නේ හින්ද? නෑ කින්ද මේ ප්‍රත්‍යක්ෂයි. එනම ඔබ යම් තැනක තණ්හා වුණා නම් ඔබ ගිනි ගොඩක් තමයි අල්ලගත්තේ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ සිය අල්ල දුකයි. සිය අල්ල දුකයි. සිය කියලා කිව්වේ තමන් අල්ල කියන්නේ අල්ලන තැනට. එහෙනම් තමන් විසින් අල්ලගත්තා නම් මොකක් හරි එකක් අන්න ඒක නිසා තමන්ට දුකයි. නැත්නම් ලෝක ස්වභාවය නිසා නෙමෙයි. ලෝක ස්වභාවය තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. ඒක ලෝක ස්වභාවය. තමන් වශයෙන් පවතින්නෙත් නැහැ, හරි අවිනිශ්චිතයි. ඒක හරි. ඒක ලෝක ස්වභාවය. ඒක නිසා නෙමෙයි දුක හටගන්නේ. දුක හටගන්නේ ඇයි? තණ්හාවෙන් නිසා. අරම ඕන එක කිසි ප්‍රශ්නයක් නැහැ. තණ්හාව වුණා නම් මොකද වෙන්නේ? තණ්හාව දුක හටගන්න. එහෙනම් පින්වතුනි ඔබගේ ගෙදර තියෙන ඔය හැම වස්තුවක් වස්තුවක් නිසා ඔබ දුකින් නෙමෙයි ඉන්නේ. පෙලෙන්නේ නැතකො නිකන් ගෙදර බලන්න. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් වගේ දෙවියන් දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. තුන් පාරක් පෙලෙන්නේ නැද්ද? නිකමර හිතලා බලන්න. ඔබගේ දරුවා ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ළඟ මොම්බයක් තියෙනවා කියලා ආරංචි වුණොත් මේ මොකට මොකද වෙන්නේ? ඔබට මොකද වෙන්නේ? ඉනි ගන්නද ඔබ? පෙලෙන්නේ නැද්ද ඔබ? පිරිමි ළමයෙක් කියන අම්ම කෙනෙක්ගේ අම්ම කෙනෙකුට ආරංචි වෙනවා කාන්තා විදුහලක් ළඟ මොම්බයක් ඇත කියලා. පෙලෙනවද? පෙලෙනවද? නෑ. පිරිමි ළමයෙක් කියන අම්ම කෙනෙකුට ආරංචි වෙනවා ප්‍රසිද්ධ පාසලක්, පිරිමි පාසලක් ළඟ බෝම්බයක් ඇත. දැන් පින්වතුනි පිරිමි ඉස්කෝලවල ඉන්න හැම ළමයෙක්ගේම අම්මලා පෙළෙන්න පටන් ගන්නද? පෙළෙන්න පටන් ගන්නද? එහෙනම් පින්වතුනි නිගමන හිතලා බලන්න, මුළු ජීවිතේම ගත කරන්නේ පෙළපෙළීමේ. ඔය පෙළීමෙන් නිදහස් වෙන්නේ කවද්ද? මෝඩ කමට තව ලං කර ගන්නවනේ දේවල්. එක ෆෝන් එකක් මදි වෙලා මාන්නක්කාර කමට තව ෆෝන් එකක් ගන්නවනේ. අරගෙන වෙලා ෆෝන් දෙකම නිසා පෙළෙනවනේ. එක මුද්දක් මදි වල තව මුද්දක් දා ගන්නවනේ. නාගෙන මුදු දෙකම නිසා පෙළෙනවනේ. ඔබ අවංකව මට කියන්න, ඔබ වෙනින් එහෙකට යන්නේ පෙලි පෙලි නෙමෙයිද? කාන්තාව විශේෂයෙන් පෙලි පෙලි නෙමෙයිද යන්නේ? මොහොතක් මොහොතක් නෑර පෙලෙනු. ඇයි? අනුන්ගෙන් ඉල්ල ගත්ත කන කට කොහෙක් හරි කඩා ගත්තොත්? ඇයි පින්වදනේ ගෙදර දොරවල් බාගෙන ඉන්නේ? මොකටද ලොක් හයි කරගන්නේ? පෙළෙන හින්දා වෙන්නේ. එකින් එක අවබෝධ කරගන්න. ඔය හැම කරුණක් නිසාම ඔබ පෙළෙනවා පිටින්. ඒකයි ඔබ ඔය ඔක්කොම කරන්නේ. ඔන්න එහෙනම් එක දුක. ওই දුකෙන් නිදහස් වෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ පිටින්. තණ්හාව තියනක. යම් ඊළඟ දුකට ඔබ දෙයකට ආස වෙනවා. ඔබ ඒ දේට ආස වුණාට පස්සේ, ඒවත් තණ්හා වුණාට පස්සේ ඔබ කැමතිද පින්වතුනි ඒක විපරිණාමයට යනවට? විපරිණාම කිව්වේ විනාශයට පරිණාමය වෙනවට කැමතිද? කැමතිද? නෑ. එහෙනම් විනාශයට පරිණාමය වෙනකොට මහා දුකින් හට ගන්නවද නැද්ද? ඔබ කැමති දෙයක් විනාශයට පරිණාමය වෙනකොට දුකින් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එහෙනම් ඒක විනාශ නොවෙන නම් ඔබ මොකද කරන්නේ? දෙකදෙනි ඒ වස්තුව එළෙත පවතින්නේ හේතුන්ගෙන්, හේතු ටිකකින්ද නේද? හේතුන් පටිච්ච සම්භූත. හේතු ටිකක් නිසා උදා වෙදී තියෙන එකට නේද ඔබ කැමති වෙන්නේ? එහෙනම් ඒ වස්තුව එළෙත පවත්වාගෙන ඉන්න නම් මොකද කරන්නේ? සංකාර කර කර, සංකාර කර කර හේතු සපයන්න ඕනද නැද්ද? හේතු සපයන්න ඕනද නැද්ද? හේතු සපයන්න ඕනද? බත් හැලිය උයා ගන්න නම් හැමතිස්සෙම ගින්දර ඇතුල් කරන්න ඕනද නැද්ද? ගින්දර ඇතුල් නොකර හිටියොත් මොකද වෙන්නේ? ගිනි ඇවිලි ඇවිලි නිතෙන් එළියට එනවා නේද? එහෙම වුණොත් බත් කන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි යමකට ආසක්ත වුණා නම්, ආස වුණා නම්, තණ්හා කරගත්තා නම් ඒක එලෙස පවත්වාගෙන යන්න මහා වෙහෙසක් දරාගෙන සංඛාර කරන්න ඕනේ. ඔන්න ඔය දුකට කියනවා පිංගතනේ සංඛාර දුක කියලා. සංඛාර කිරීම මහා දුකක් කියලා හිතාගෙන කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? සංඛාර කරන එක මහ දුකක් කියලා හිතාගෙන සංඛාර කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා නේද? දැන් ඕක දරන්න පුළුවන්ද? දැන් ආයි අඬන්නේ නැද්ද ඔකට? උදාහරණයක් ගන්න. අම්මා, අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න කැමති දරුවෙක් ඉන්නවා. දොස්තරලා කියනවා අම්මට උදේට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ, දවල්ට එකක් ගහන්න ඕනේ, රෑට එකක් ගහන්න ඕනේ. එනම් මේ අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න කැමති ළමයා මොකද හැමතිස්සෙම කරගෙන යන්නේ පින්වලද? උදේට අරන් යනවා ගිහිල්ලා ගහනවා, දවල්ට අරන් යනවා ගිහිල්ලා ගහනවා, රැට අරන් යනවා ගිහිල්ලා ගහනවා. ආයේ පවදා උදේටත් ඕකම් පටන් ගන්නවා. දැන් මේ මහ දුකක් නෙමෙයිද ඉන්නේ? දැන් මෙයා හිතනවා අනේ මම මේ මහ දුකක් නෙමෙයිද කියලා. නැවතුත් එම ඉන්ජෙක්ෂන් ගහන එක මොකද වෙන්නේ? අම්මා විපරිණාමයට ගිහිල්ලා ඔළුව අත බදාගෙන අඳන්න වෙනවා නේද? එහෙනම් පින්වතුනි කොටි වලින් යල්ල ගත්තා වගේ නෙමෙයි. යමකට තණ්හා වුණා කියලා කියන්නේ පින්වතුනි තණ්ණි කර කොටි වලින් යල්ල ගත්තා වගේ. ඒකේ නෙස තියාගෙන ඉන්න සංකාර කරන්න ඕනේ. ඒ දුකෙන් පෙළෙනවා. ඒක නැවැත්වුවොත් මේ පරිණාමයට යනවා. ඒ දුකෙන් පෙළෙනවා. ඒ අර්ථේ මොකද වෙන්නේ? ගොඩනගාගත් දුක නිසා, අර අවිනිශ්චිත කම නිසා, තමන් වදගේ පවත්ත ගන්න බැරි කම නිසා මොකද වෙන්නේ? ආයෙත් පෙළෙනවා. බලන්න පින්වතුනි තණ්හා කිරීම නිසා හටගන්න බැරි පිළිවෙල. ඔන්න ඕකට කියනවා පිංගුතුනි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඕක විඳලා නෙමෙයි දකින්නේ, ප්‍රඥාවෙන් දකින්න මෙන්න මෙහෙම දුකක් ලෝකෙ තියෙනවා කියලා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඔන්න ඔය දෙයට. හෘදයෙන් එකට නෙමෙයි. වේදනා විඳින එකට නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කිවි ඔන්න ඔය දෙයට. එහෙනම් දැම්මට කියන්න තියෙන්නේ දුක්ඛ දුක්ඛේ ඔබට වැටහුණා. විපරිණාම දුක්ඛේ ඔබට වැටහුණා. සංඛාර දුක්ඛේ ඔබට වැටහුණා. අද ඔබගේ දරුවව පන්තියේ පළවෙනියා කරන්න ඔබ සංඛාර දුකෙන් පෙළෙනවද නැද්ද කතා කරන්නේ? පෙළෙනවා. හැම කෙනෙක්ම පෙළෙනවා. ව්‍යාපාරයක් කරන මහත්මේ මේ අවුරුද්දේ ලාභය මෙච්චරයි කියලා තණ්හා කරගත්තා නම් ඒක උදා කරගන්න අප්‍රමාණ සංඛාර වඩනවද නැද්ද? අප්‍රමාණ සංඛාර වඩවද අරග උදා කර කර උදා කර කර ඉන්නවා. සංඛාර වඩන එක නැවතුත් මොකද වෙන්නේ? විපරිණාමයට ගියා. දැන් දුක නැද්ද? දැන් දුකයි. ඇයි? අලෝගත්තනේ. එහෙනම් දැන් කොටි වලිගේ අල්ලගත්තා වගේ නේද? කොටිය පහුරු ගන්නවා, අදිනවා, ඔක්කොම කරගෙන අල්ලගෙන ඉන්නවා. අතහැරියොත් මොකද වෙන්නේ? ඌ කනවා. ඒ අතේ මදුරුවත් ඇවිල්ලා එහෙන් මෙහෙන් වහනවා. අල්ල නතරින් බෑ, මදුරුවට ගහ ගන්නවත් මොකද වෙන්නේ? කොටි වලිගේ අල්ලගෙන ඉන්නේ. එහෙනම් පිංගසනේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ඔය දුක් තුනෙන් පිළිපෙළි ජීවත් වෙන පිරිසක් ඔබ. එහෙව් පිළිපෙළි ජීවත් වෙන ඔබට කියන්න පුළුවන් දෙයක්ද මේ ලෝකේ සාරය කියලා? මේ ලෝකේ සාර එක වස්තුවක් මට දෙන්නන්න එහෙනම්. දරුව සාරයද? දරුව නිසා දුක්ඛ දුක්ඛේ නැද්ද ඔබට? දරුව නිසා විපරිණාම දුක්ඛේ නැද්ද ඔබට? දරුව නිසා සංඛාර දුක්ඛේ නැද්ද? ඔය උදේ ඉඳලා රෑ වෙනකල් මහන්සිලා වැඩ කරන්නේ කවුරු වෙන්නේ? දරුව වෙන්නේ නැහැ. එහෙනම් දරුව සාරයි වෙන්නේ කොහොමද? දරුව කියන්නේ මහා ගිනි ගොඩක්නේ. ඔබට හැම මොහොතකම ගිනි දෙද? හිතලා බලන්න. කොහෙද ඔබට ගැලවෙන්නේ? ගැලවෙන්න දෙන්නේ එක තැනක් කියනවාට ජීවිතේ. වාහනේ, ඔබගේ වාහනේ සාර දෙයක්ද අසාර දෙයක්ද කියලා හිතලා බලන්න ඕනේ. ඔබට ගිනි ගෙන දෙන ගිනි ගෙන දේ සිංහතුලේ සාරයි කියලා වැටහෙන්නේ ඇයි මේ? ඇයි මෙහෙම වැටහෙන්නේ? දුක්ඛ දුක්ඛය දැකගත්තේ නැති නිසා. දැන් ඔබට වැටහෙන්න ඕනේ ඔබගේ වාහනේ කියන්නේ මහා ගිනි ගොඩක් කියලා. මම උදාහරණයක් කියන්නම්. මේ මට වෙලා තියෙන එක. මම ලංකාවට ඇවිල්ලා පළවෙනි දේශනා දෙක තුන ගියේ පොඩි වාහනයක. කිසි කරදරයක් නැතුව ගියා. ඊට පස්සේ අපි මහත්ෙක් දැකලා, මහත් එක්කනේ නෙමෙයි දෙතුන් දෙනෙක් දැක්කා මේ පොඩි වාහනයක එන්නේ කියලා. අනේ ওই පොඩි වාහනේ යන්න එපා, වැදුනොත් එහෙම චොප් වෙලා යයි, අපි නිවන් දැකලා ඉවරයි, එහෙම වුණොත් එහෙම. එහෙම කියලා තියෙනතනේ පව් වෙන ප්‍රාඩු එකක් ගෙනල්ල නැවතුවා ගියේ ඉස්සරහ. ඔන්න පෙට්‍රල් ඔක්කොම ගහලා තියෙන මේ කියන්නේ. තව එක්කෙනෙක් ෆෙදර එකක් ගෙනල්ල නැවතුවා. අනේ මේ කියන්නේ. දැන් ওই වාහන වල යන වාහනයක් ගන්න මම පිළිනවද නැද්ද? ඇයි වැදුනොත් එහෙම හද දෙන්නේ? අපි යන අනේ මහත්තයර කියලා මහත්ති මහත්ති හිමින් හිමින් හිමින් යන. ඇයි? වැදුනොත් එහෙම මොනවද මොනවා කළද ඔබට කියවන්නේ? මගේ අම්මෝ ලක්ෂ 10ක් විතර කියවන්නේ මේ. මට කියන්න බලන්න මහත්තයව වැදුනා. අනිච්චයිනේ මහත්තයෝ කියන්න පුළුවන්. ඉතින් මම පෙන්නනවා ඇතුලේ ඉඳගෙන. පොඩ්ඩක් ළඟින් ගත්තොත් මහත්තයෝ මහත්තයෝ අර පොඩි කාර් එකේ අපේ මහත්තුර මෙහෙන් දාලා මෙහෙන් දාලා යනවා. වැදුනොත් ඔන්න ලක්ෂයක් ඇයි වැඩි මොනවා? තීරසේ හතම සාධනෙට දුන්නා. දැන් මම මොනවද අර මහත්තයාට දෙන්නේ? දැක්කද තෙලෙන හැටි? පෙදීම නතර වෙන්නේ අරිහත්යේදී දෙන්නේ. ඒ තාක් පෙදෙනවා. තණ්හාව ඉතිරි නැතුව ශේෂ නැතුවම ගැළවිලා ගියොත් අන්න හරි. එන ඔබ මට කියන්නේ ඔබගේ ඔබගේ ජීවිතයේ තියෙන එක නිසා එක දෙයක් නිසාවත් ඔබට පුළුවන් ද කියලා නොපෙළින්න. දැන් ඔබට දෙවිලෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක වැටුණා. දැන් ඔබට පේනවද දුකයි දුක්ඛ ආර්ය සත්‍ය අතර ලොකු වෙනසක් තියෙනවා කියලා? දුක කියලා කියන්නේ එකක්, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඔන්න ඔය දෙයක. ඔබ හොඳට හිතලා බලන්න, ඔබට පුළුවන්ද කියලා ඔය එකකින්වත් ගැලවිලා ඉන්නේ. එනම ඔය එකකින්වත් ඔබට ගැලවෙන්න බැරි නම් පින්වතුනි, ඔබ කොහොමද කියන්නේ මේ ලෝකේ සාරය කියලා? දැන් මේ ෆෝන් එක නිසා පෙළෙන්නේ කවුද? මේකේ අයිතිකාරය. මම මේක හොරකම් කළොත් එදා ඉඳලා පෙළෙන්නේ කවුද? මම මේක හොරකම් කළා මාගාව තියාගන්නවා දැන් එදා ඉඳලා පෙළෙන්නේ කවුද? දැන් මන් නේද පෙළෙන්නේ? එහෙනම් පින්වතුනි, මේක අවබෝධ වෙච්ච කෙනා හොරකම් කරයි. අනේ තියෙනේවත් අනිත් ඒවා දෙනවා නිසා. මගේ කියන අල්ලගෙන තියෙනේවත් අනිත් ඒවා දෙනවා නිසා පින්වතුනි, තව තවත් මගේ කියන අල්ල ගන්න යන්නේ නැහැ. ඔබට ওই දුකෙන් නිදහස් වෙන්න නම් ඔය අතහැරලා දාන්න. ඔය කෝක ගිනි ගොඩක් ලෙස දකින්න, මේකනේ මහා ගිනි ගොඩක් ඔය ලං කරගෙන ඉන්නේ. ඔබ හතුරා කියලා හිතාගෙන ඉන්න එක ඔබට හතුරුකම් කරන්නේ නැහැ ඔච්චර. ඔබට ගිනි දෙන්නේ නැහැ ඔච්චර. තමන්ගේ අය තමයි ගිනි දෙන්නේ. මම මගේ අය තමයි ඔය ගිනි දෙන්නේ. මම මගේ කියපු වස්තු සත්‍ය බුද්ධකල ද්‍රව්‍ය වස්තු කොහොම ඔබට මහා ගිනි දෙනවා? එහෙනම් පින්වදිනේ මට කියන්න, ඔය ගින්නට හේතුව මොකද්ද? ඔය ගින්නට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් දුකට හේතුව තණ්හාව කියලා අදෝක දන්නේ මේ දැන් මේ වෙලාවේ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? කතා කරන්නේ නෑ. මං කියපු හින්දාද? පරම්පරාවෙන් එන හින්දාද? නෑ. තර්කයට ගැලපෙන හින්දාද? ඒත් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා නේද? උපමා උපමේ අරගෙන බැලුවට පස්සේ තින්ගනේ තමන්ගේ ජීවිතේට දදා බැලුවට පස්සේ ඔබට මනාකොට තේරෙන්න පටන් ගන්නවා මේ මහා දුකට හේතුව තණ්හාව. එහෙනම් දැම්මද කියන්න තින්ගතේ, ඔය තණ්හාව නැති කරන්න නම් මොකද්ද? ඔය දුක නිරෝධ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔය දුක නිරෝධ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිරෝධ කරන්න. එහෙනම් දැන් ඔබ ආර්ය සත්‍ය තුනක් දැක්කන. ඉදන් දුක්ඛං අරිය සත්‍යං දිමේ වික්ඛවේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්ඛුං උදපාද. ඔන්න පෙර නොයසු විරු ධර්මයන්ගේ ධම්ම ඇස පහළුණා, මෙයයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සිංහදී යමෙක් දුක්ඛ ආර්ය සත්‍ය මනාකොට අවබෝධ කරගත්තා නම් දුක්ඛ සමුදය දකිනවා, නිරෝධය දකිනවා, මාර්ගය දකිනවා, සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. එයි සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා. හතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඔය දැක්මට. එහෙනම් ඔය දැක්ම හරියට දැහැගත්තා නම් පින්වතුනි, බුදුන් කිව්වා විතරක් ඉදිරියට නෙමෙයි, පොතේ තියෙන හින්දා නෙමෙයි, ඕක ප්‍රත්‍යක්ෂව දැකගත්තා නම් පින්වතුනි අන්නේ කෙනා සෝතාපන්නයි. මං කියපුවත් නෙමෙයි, සම්මා දිට්ඨියට පත් වෙන්නේ සෝතාපන්නය නෙමෙයි. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙනම් සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නම් සෝත ආපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා, ඒවත් සම්මා දිට්ඨියට පත් වුණා. එහෙනම් සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක වැටහෙන්න ඕනේ තමයි. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන කෙනාට දුක්ඛ සමුදය වැටහෙනවා. කොහේයි මේ දුක උදා වෙන්නේ කියලා. දුක ඇති වෙනව නෙමෙයි. දුකමක් වෙනවද? උදා වෙනවා. දුක උදා වෙනවා. එහෙනම් දුක උදා වෙන්නේ තියෙන්නේ මොකක් නිසාද කියලා දැන් තේරෙනවා. තණ්හාව නිසායි දුක උදා වෙන්නේ තියෙන්නේ. එහෙනම් පින්වතුනි දුක නිරෝධා කරන්න නම් මොකද්ද කරන්න? තණ්හාව අයින් කරගන්න. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාලෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලේ. ඒ තණ්හාවන්ගේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ කරන්න පුළුවන් නම්, ඇදලා ගලවලා දාන්න පුළුවන් නම්, නොයලීමක් ඇති කරගන්න පුළුවන් නම්, අන්න ඒකයි පින්වතුනි දුක්ඛ නිරෝධය. එහෙනම් දැන් මේ දුක නැති කරන්න නම්, මේ දුක නිරුද්ධා කරන්න නම් තණ්හාව නැති කරන්න ඕන කියලා දැන් ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? නෑ. වයර් කෑලි දෙකක් ඔබගේ අත් දෙකට ගහලා, ටේප් එකක් අලවලා, ඒ වයර් කෑලි දෙක ප්ලග් එකකට අමුණලා ප්ලග් පොයින්ට් එකට ගැහුවාම ඔබට කරන්ට් එක වදිනව නේද? කරන්ට් එක වදින දුකෙන් නිදහස්, දුකට හේතුව මොකද්ද? අර ප්ලග් එකට ගහලා තියෙන එක නේද? එහෙනම් දුකින් නිදහස් වෙන නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? අර ප්ලග් එක අන්ප්ලග් කරන්න ඕනේ නේද? ප්ලග් එක ගැලෙව්වා. ඉතින් මහා ලොකු රොකට් සයන්ස් ද ඒ. ඔය දුක උදා කරවන්නේ තණ්හාව නම් පින්වලනේ මේ තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියන එක මේ පොඩි එකට හරි තේරෙන්නේ නැහැ. කට්ට කතේ ඇනිච් එක කට්ට නිසා දුක් විඳිනවා නම් කට්ට ගැලෙවුවම කට්ට නිසා දුක් විඳින්නේ නැහැ නේද අය? එහෙනම් දුකට හේතු හොයාගත්තා නම් දුක නැති කිරීම කියන එක වැටහෙන්නේ නැද්ද? ඊළඟට තියෙනවා දුක නැති කරන මාර්ගය. ආන්නේ දුක නැති කරන මාර්ගය සම්මා දිට්ඨියටපත් වෙන මාර්ගය තුළ. ඔන්න බිංගලනි චතුරාර්ය සත්‍ය කියන එක දැක්මට ආවා. ඔය ඥානයට කියනවා පිංගලනි සත්‍ය ඥානය කියලා. එහෙනම් ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානයක් පහළ වුණා. මේක අවබෝධ වුණා නම්, මේ දුක වැටහුණා නම්, දුක අවබෝධ නොවුණා නම් පිංගලනි මේක තාම නෑ. තව දේශනාවක් අහන්න. නැත්නම් මේ පටිගත වෙච්ච එකක් ආයි අහන්න. ඒ අහන්න වෙලාවේදී ඔබට මේ දුක අවබෝධ වෙයි. ඒකයි කිව්වේ ජීවිතේට දදා බලන්න මේ කියන හැම එකක්. තමන්ගේ ළඟ තියෙන වස්තු තමන්ට ගිනි දෙන හැටි. මහා ගිනි ගොඩක ඔබ ඉන්නේ. එහෙනම් මේ ගිනි ගොඩක ඉඳගෙන තමයි ඔබ සාරයි සාරයි කියලා කිව්වේ. එහෙනම් දැන් ඔබට පේනවද ඔබ හඳ නගා කිව්ව නේද මෙතන මේ ලෝකේ සාර නැහැ කියලා. හැබැයි කලින් හිතන් හිටියා නේද මේ ලෝකේ සාරයි කියලා. එහෙනම් සාරයි කියලා ගන්න දෘෂ්ටිය මොකක්ද? ඇයි එහෙම ගත්තේ? මොකක් හින්දාද? තමන් වශයෙන් තියනවා කියලා හිතාගත්තා. ඉතින් ඔබ වශයෙන් තියනවා නම් පින්වතුනි ඕනේ තරම් ඉන්න බැරියන්නේ. වශයෙන් තියනවා කියලා දෘෂ්ටියද වැටහුණාට පස්සේ පින්වතුනි ඕනේ තරමක් ලං කරගන්න බැරිය. මෙයක් ඕනේ මට, මෙයක් ඕනේ මට, මෙයක් ඕනේ. ඇයි ඔක්කොම මං කැමති විදිහට ඉන්නේ? ඔබ ස්වාමියෙක් එක්ක ඉන්නද කැමති? සේවකයෙක් එක්ක ඉන්නද කැමති? උත්තරය දෙන්න. ඔබ ස්වාමියෙක් එක්ක ඉන්නද කැමති? ඒ කියන්නේ තම කෙනෙකුට වැඩකාරයෙක් වෙන්නද කැමති? ඔබට වැඩකාරයෙක් තියන් ඉන්නද කැමති? ඔබ දන්න උත්තරේ. එහෙනම් පින්වතුනි ඔබ ඇලෙන්නේ හැමදාම ගිහින්න කොහාටද මේ? තමන් වශයෙන් පවතින දැන් තියෙන දේවල් වලට තමයි ඇලෙන්නේ. එහෙනම් ඔය ඇලීමට හේතුව අර ගත දෘෂ්ටිය. හැබැයි ඔබ ඔය දෘෂ්ටිය පහ කරගත්තා නම් හේතුන් පටිච්ච සම්මුතං හේතුබංගා නිරුද්ධති. මට කරන්න දෙයක් නැහැ. එහෙනම් රිමෝට් එක දැම්මා. වැඩේද නැද්ද කියලා දන්නේ නැහැ. දාලා බලන්න. අම්මේ මේක වැඩ කරයිද? මං කොහොමද පුතේ දන්නේ? හේතු සකස් වුණොත් වැඩ කරයි. නැත්තම් නැහැ. ඕක නේද ඇත්ත? ඔය ඇත්ත දෙන්නක පොඩි කාලේ ඉඳලා දරුවන්ට. ඔය ගිනි ගිනි දෙන්නේ නැතුව. ලෝකේ කන්න අල්ලන ආසාවෙන් බලන් ඉන්න පොඩි උන්ට උන්ට පුළුවන් තරම් ලෝකේ කන්න දීලා ඉවර වෙලා ඒකුන්ගේ ઈચ્છා භංගත්වයක් වෙච්ච ගමන් ගිහිල්ලා බෙල්ල තියනවා පෝච්චියට. ඉතින් ඔබ හිතනවා මේ බෙල්ල තියපු දරුවන්ගේ අම්මා තාත්තා හරි සාර අම්මෙත් තාත්තෙක් කියලා. නිකමනේ හිතන බලන්න. ඇයි පොඩි කාලේ ඉඳලා ලෝකේ අල්ලන්න උදව් කළේ? පුතේ හරි සාරයි පුතේ මේ ලෝකේ අපි භාගයක් ඇදුවා. නැගහම මගේ කරුඬ නැගලා අපිට කඩන්න බැරි කොලස උඹ කඩහන්කො. ඕක තමයි කියන්නේ. වසඟේ පවතිනවා කියන එකම තමයි දන්නේ. මහන්සි වෙලා ගනින්, මහන්සි වෙලා ගනින්. එතකොට දරුවා හිතාගත්ත මහන්සි මේ මොනවයි කරන්නේ නම් අපිට ගන්න පුළුවන් මේ දේවල් කියලා. ඉතින් ඒ කෙල්ල ආදරේක පැටළුණා. කෙල්ල හිතන් හිටිය තමන් කැමති වසඟේ ඔක්කොම තියේ කියලා. පස්සේ ආරංචි වුණා කියෝ කොල්ලට කවගේ ලෙක් ඉන්නවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ගැටුණා නේද? ඇයි කැමැත්තේ නැන්නේ? එහෙනම් මොකක්ද දැන් මුලින්ම කරන්න තියෙන්නේ? ගියා කෝච්චියට තිබ්බ බෙල්ල. අම්මට හම්බුණා හොඳ තෑග්ගක්, කඳ වෙනමයි, ඔළුව වෙනමයි. ලෝකේ අල්ලන්න පුරුදු කළාට. පින්වතනි, තමන්ගේ දරුවට ඇත්ත කියලා දෙන්න මේ ලෝකේ. අද ඉඳලවත් ඔබට මේක වැටහුණා නම් මේ ලෝකේ ඔබගේ වසඟේ තියන්න බෑ කියලා. හේතුන් සකස් වුණොත් ඵල විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණොත් ඵල විද්‍යාමාන වෙන්නේ නැහැ. අර දෘෂ්ටිය ගලව ගන්න පුළුවන් තරම්. ඕක මෙනෙහි කරන්න දෙමිටනි දකින්න පෙනෙන දැනෙන හැම වස්තුවක් එක්කම. ඔය කියන ක්‍රමවේදය හොඳට ප්‍රැක්ටිස් කරන්න. නිවන් දැකන නතර වෙන්නේ. කෙලින්ම අරිහත්යෙන් නතර කරගන්න පුළුවන් ක්‍රමයක් ඔය කියන්නේ. දැන් අද මට මේ බල්බ් එක පේන්නේ මං කැමති හින්දාද? එහෙනම් අන්ධයෝටත් පේන්නේ බෑ පින්වතුනි. අන්ධයෝ කැමතිනේ බලන්න. ඉතින් මට මේක තියෙන්නේ මං කැමති හින්දාද? නෑ, හේතු ගැලපෙන නිසා. ඇහත් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා, ඕක සම්පස්තයට වෙලා ඕක වේදනාවට ආපු නිසා මට පේනවා. එහෙනම් මම මොන ගොඩේද ඕකට තණ්හා වෙන්නේ? හේතුන් ගැලපිනා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා එච්චරයි. කනට හෙන සද්දෙත් එහෙමයි. මං කතා කරනවා හඬක් කියනවා. ඔබගේ කන නිරුපද්දිතව තියෙනවා, රෝත විඥානයේ වැටෙනවා. ඔය තුන එකට කටිෂ්ඨ වෙලා හැදෙනවා සංයෝජනය. ඕක ස්පර්ශ වෙලා ඕක වේදනාවට එනවා. ඕක දැනෙන්න පටන් ගන්නවා. නැතුව වින්දනේ උඩින් වැටුන්නේ නැහැ ඔය එකක්වත්. මේ ලයිට් එක අගේ ඉඳ තියෙනවා. මං පොට්ටයි නම් මට තේරෙයිද? මං කොච්චර කැමති වුණා. මගේ ඇස් දෙක හොඳට තියෙනවා. ලයිට් එක වැඩ කරන්නේ නැත්නම් තේරෙයිද? මං කොච්චර කැමති වුණා. ලයිට් එකක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා. ඇස් දෙක අරගෙන මට සිහි නැති වෙලා නම් එහෙම. දැන් තේරෙයිද? ඒත් නෑ. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයේ තුනම තිබුණොත් නේද සිංහලින් සංස්පර්ශය හටගන්නේ? එනවා මේ මන් දැක්කා, මන් දැක්කා කිය කිය ඇලෙන්න දෙයක්ද ඔය? මන් දැක්කනම් ඕනි විදිහට දඟ ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මන් දැක්ක මන් දැක්ක නෙමෙයි, යහේ රූපයයි චක්කු විඤ්ඤාණ එකතු වෙලා සංස්පර්ශය හටගත්තා. අවිද්‍යාව තෘෂ්ණාත් එකතු වෙලා ඕකට. ඒක නිසා ඇලෙනවා ඉතින් ගිහිල්ලා. අවිද්‍යාව තෘෂ්ණා නැත්තම් යහේ රූපයයි චක්කු විඤ්ඤාණ එකතු වෙලා ස්පර්ශයක් හටගත්තා. ස්පර්ශයෙන් විඳින්න ගත්තා. ස්පර්ශයෙන් විඳිනවා. වීමක් දැනෙනවා. වේදේති කෝ වික්ක වේ තස්මා වේදනා තිබුච්චති. වීමක් දැනෙන හේනි මහණෙනි මේකට වේදනාව කියලා කියනවා. යම් වීමක් දැනෙනවා. ඔයිට වඩා එකක් ලෝකේ නැහැ. මේ අතේ මොකක් හරි එකක් වදිනකොට එහෙනම් මේ කය තියෙනවා, වදින එකක් තියෙනවා, ස්පර්ශයක්. ওই දෙක එකට වදින්දි කාය විඥානය හටගෙන ඒක ස්පර්ශ වෙලා දැනෙනවා. මේ වීමක් දැනෙනවා. ඉතින් ඔකට ඇදින වැඩක් තියෙනවද මේක? දැන් ඕව වෙන්නේ මගේ කැමැත්තටද? මං කැමති නිසාද ඕව මට දැනෙන්නේ? හොඳට හිතලා බලන්න. කොහේද දේවල් මං කැමති නිසා වෙන්නේ? හේතු ගැලපුණොත් වෙනව නැත්තම් නෑ. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න. හේතුම් පටිච්ච සම්පදා. එහෙනම් පින්වදෙනේ, ඔය කියන දේ නිසා මහා මේ ලෝකේ සාරයි කියලා වටහා ගත්තොත් කෙනෙක්, ඒක තමයි මෝඩකම. ඒක තමයි මෝහය. එන කොහේද මේක සාර? එකක් එකක් නිසා දුක් විඳිනවා. එක වස්තුවක් කියන බුලොන් නම් ඔබ දුක් විඳින්නේ නැති. හැම වස්තුවක් නිසාම ඔබ දුක් විඳිනවා. මම මගේ කරගත් තණ්හා කරගත් හැම දෙයක් නිසා. එහෙම වෙගේ ඔබට කියන්න බෑ නේද පින්වතුනි? එහෙනම් මේ ලෝකේ සාරයි කියලා. එහෙනම් දැන් මට උත්තරයක් දෙන්න. මේ ලෝකේ සාර නැත්තම් තව ආයි උපදින්න ඕනේද? ආයි උපදින්න ඕනේද? ආයි උපදින්න ඕනේ නැත්තම් දැන් උපදින එකක් නැද්ද? එතකොට ඔබ කිව්වනේ ඔබට උපදින්න ඕනේ නැහැ කියලා. දැන් උපදින එකක් නැද්ද? දැන් උපදින එකක් නැද්ද? ඇයි ඔබගේ කැමැත්තද? දැන් ඔබ කැමති නැහැ නේ උපදින්නේ? දැන් උපදින එකක් නැද්ද? පින්වතුනි, උපත කියන්නේ විද්‍යාමාන වෙන දෙයක්. මොකක් නිසාද? හේතු ටිකක් නිසා. එහෙනම් හේතුන්ගේ හේතු ටිකක් නිසා විද්‍යාමාන වෙවි තියෙනවා. මේම තියෙනවා විද්‍යාමාන වෙවි. එහෙනම් රාග දේශ මොහ හේතු දින කම් පින්වතුනි, රාග භව ද්වේෂ භව මෝහ භව තියෙන කල් ජාතිය විද්‍යාමානයි. ජාතිය උදා වෙවි කියන හැම මොහොතකම, හැම මොහොතකම ජාතිය උදා වෙනවා. මේ වෙලාවේ ඔබගේ ජාතිය උදා වෙවි තියෙන්නේ. එක වෙලාවකට කම්මැලි ජාතිය, අනිත් වෙලාවට බලු ජාතිය, නිදිමත ජාතිය, බඩකිනි ජාතිය, ගොන් ජාතිය, මෝඩ ජාතිය, ඔය ඔක්කොම ජාති. මිනිස්සු හිතන්නේ මේ උපදින එක තමයි ජාති කියන්නේ කියලා. එහෙම නැහැ. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ හැම ජාතියක්ම. ගොම් බව නිසා හටගන්නේ මොන ජාතියද? ගොන් ජාති. එහෙනම් ගොම් බව, ගූරු බව, හරක් බව, මෝඩ බව, ඔය ඔක්කොම බව එකතු කරාම රාග බව, ද්වේෂ බව, මෝහ බව ගණන් ගන්න ලෝකේ අනන්ත මහා භවයන් ඔක්කොම එකතු කරාම ඔය තුනට ගන්න පුළුවන් රාග, දේශ, මෝහ භව කියලා. එහෙනම් පින්වදිනි ගොම් බවක් නිසා හටගන්නවා ගොන් ජාතිකේ. කම්මැලි බවක් නිසා හටගන්නවා කම්මැලි ජාතිකේ. එහෙනම් හැම මොහොතකම ජාතිය උදා වෙවි නෙමෙයිද තියෙන්නේ? ජාතිය ස්ථිරයිද? නේ, ජාතිය උදා වෙවි තියෙන්නේ. ජාතිය උදා වෙවි තියෙනවා. ඔය උදා වෙවි තියෙන ජාතියක් නිරෝධා කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? භවය නැති කරන්න ඕනේ. එච්චරයි. භවය නැති වුණා නම් ජාතිය උදා වෙයිද? නෑ. එහෙනම් දැන් ඔබට උපදින්න ඕනේ නැත්නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? භවය නැති කරගන්න. භවය නිරෝධා කළා. භවයේ නිරෝධා කරන්න ජාතිය උදා වෙන්නේ නැහැ. හොඳට දැකගන්න. මෝලිය පංගුණ හාමුදුරුව බුදුහාමුදුරුවෝ ගාවටයි ලහනවා ස්වාමීනි. මේ ජාතිය කාගේද ස්වාමීනි? බුදුහාමුදුරුවෝ කියනවා හා හා ප්‍රශ්නේ ඇහුවා වැරදි. ජාතිය කාගේද කියන අහන්නේ බෑ. කුමක් හේන් ජාතිය උදාවන්නේ? අන්න එහෙම. ජාතිය කාගේද කියලා අහුවොත් ප්‍රශ්නේ වැරදි. අහන්න ඕනේ කොහොමද? ජාතිය උදා වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? අන්න කියනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය උදා වෙවි කියනවා. භව තියනකල් ජාතිය උදා වෙනවා. ඊගදින වතුර එනකල් වතුර මල විද්‍යාමානයි නේද? හොඳට දකින්න. වතුර මලක් පියනවා, වතුර ටැප් එක ඇරලා වතුර එනකල් ඔය වතුර මල විද්‍යාමානයි නේද? ඔය වතුර ටැප් එක වැහුවොත් ආයි උදා වෙන්නේ නැහැ නේද? වතුර මල කොහෙද තියෙන්නේ ගියේ? වතුර තිබිච්ච වතුර මල කොහෙද ගියේ? අවබෝධයිද ඔබට? එහෙනම් ජාතියක් උදා වෙවි තිබුණා නම් භව නිරෝධයෙන් ජාති මක් වෙනවද? නිරෝධයි නේද? එහෙනම් කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන්ද? නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේ කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන්ද? සිංහදෙනි පරිනිර්වාණය කියන්න පුළුවන්ද? නැහැ. ඊට පස්සේ මොළිය පගුණ හාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේ එහෙනම් භව කාගේද? ආහා මොළිය පගුණ භව කාගෙද කියලා අහන්න එපා. ඒක වැරදි ප්‍රශ්නයක්. මේ භවය කුමක් ප්‍රත්‍යයෙන් උදා වෙනවද? උපාදාන ප්‍රත්‍යයෙන් භව උදා වෙනවා. එහෙනම් භව නැසන් භව නිරුද්ධ කරන නම් මොකද්ද වෙන්නේ? උපාදාන නිරුද්ධ කරගන්නවා. ඔන්න ඔය විදිහට පින්වදිනී අනුලෝමව ප්‍රතිලෝමව ගිහිල්ලා බලන්න පටිච්ච සමුප්පාදයේ කොහෙද ඔය මම කියලා එකක් ඉන්නේ කියලා. මේක ටිකක් ගැඹුරුයි. ගැඹුරු දහම් කොටස් කතා කරන්න නෙමෙයි අද මං ආවේ. ගැඹුරු දහම් කතා කරන්න එන්න ආරාමෙට. ධර්මයයි ඔබයි ආරාමෙට එන්න ගැඹුරු දහම් කතා කරන්න. ඒව ඔක්කොම සීඩි හරහා ඔබට ලැබෙන සලස්වනවා. විශාල පිරිසක් පැවිදි වෙනවා. තරුණ තරුණිය. ඇයි මේක තරුණ තරුණිය නිවන් දකින කාලෙ දෙන්නේ? මෙච්චර කල් මේ දහම වැහිලා තියෙන්නේ නැති නමුත් දැන් මේ දහම ඇරිලා යථා දහම මතුවලා පිරිස නිවන් දකිනවා. සෝතාපන්නයෝ බිහි වෙනවා. සමාධි ගම්මේද වලට දැකපු පිරිස කියනවා පින්වතුනි 12000කට අධික ජාත සෝතාපන්නයෝ මේ ලෝකෙට බිහි වෙලා ඉන්නවා කියලා දැයි. ජාත සෝතාපන්නයි කියන්නේ ගේට ඉස්සෙල්ලා දැවුල සෝතාපන්න වෙච්ච පිරිස. ඔය අය මේ ලෝකෙට එන්නේ මොකටද? මොකටද එන්නේ? අරිහත්වේ පිණිස. එහෙනම් පින්වතුනි මේ චම්බුද්වීපේ අරිහතුන් වහන්සේලා බොහොම වේගෙන් ඉදිරියේදී පහළ වෙනවා. ඒවා අපි සමාධි ක්‍රමයේ උඩට දැකලා තියෙන්නේ. හැබැයි ඒ පහළ වෙන්නේ ඔබ අතරේ. මොකද බණ අහන්නේ ඔබනේ. තාතන් වහන්සේලා කොහෙවත් පහළ වෙන්නේ නැහැ. කොහෙවත් ඩොක් ගාල වැටෙන්නේ නැහැ ඇවිල්ලා. ආනයනය කරන්න බෑ රටවල වලින්. තාතන් වහන්සේ නම බිහි වෙන්නේ ඔබ තුලින්. ඔබ සද්ධර්මය අවබෝධ කරගත්තා නම් ඔබ තුලින් තමයි පින්විතිනී රහතන් වහන්සේ බිහි වෙන්නේ. එහෙනම් ඔබ ඒකට උත්සාහ කරනවද නැත්නම් මුදලාලි කෙනෙකුට හමුරනවද කියලා ඔබ හිතලා බලන්න. විශේෂයෙන්ම මම ඔය තරුණ තරුණියන්ට කියන්නේ. උත්තරීතර අරිහත්ත්වයේ පිණිස කටයුතු කළා මේ භවගමන කෙලවර කරගන්නද මේ බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේ නැත්නම් අර බල්ලු බල්ලු කරන ටික කර කර ඉඳලා අමුව පාගත වෙනවද කියලා ඔබ තීරණය කරන්න. මහා අපරාධයක් ජීවිතවලට උදා වෙන්නේ මේක කරගත්තේ නැත්නම්. තීරණේ තියෙන ඔබ අතේ. මෙතනින් එහාට ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. බුද්ධ ශාසනයේ තියෙනවා, ධර්මයේ තියෙනවා. ඔබට මනුස්සත්වයක් ලැබිලා තියෙනවා, කොන්ද තාම කෙරේ තියෙනවා. ඔබ තීරණය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබට හිතනවා නෑ නෑ ලෝකේ සාරයි මම ලෝකෙත් එක්ක ඉන්නවා කියලා. ඔබට දෙයියන්ගේ පිටයි. මම ඒකයි බෙන්වෙතන කියන්නේ මේ සද්ධර්මය අහලා මේක හික්මෙන්න බැරි හැමෝම දැන් තුවාල කුණු කන්න පටන් ගන්න කියලා ටික ටික. නැත්තම් මැරිලා ගිහලා බඩගින්නේ ඉන්න වෙන්නේ. බත් ටිකක් එක අසුචි පොඩ්ඩකුත් කන්න. නැත්තම් ගිහලා බඩගින්නේ ඉන්න වෙන්නේ. මැරිලා මල පෙරේතය වුණාට පස්සේ සමහර මල පෙරේතය ඉන්නවා බෙන්වෙතන බඩගින්නේ වේලි වේලි ඉන්නවා. මොකද උරුමේ තියෙන අසුචි ගන්න කැමති නැහැ. කර්මාන රූපිය හැදිලා තියෙන අසුචි ගන්න. නමුත් අසුචි ගන්න කැමති නැහැ. ඒක නිසා බඩගින්නේ ඉන්නවා. ඉතින් ඕක දැම්මම පුරුදු වෙලා ගියා නම් ඉතරයිනේ. එක්ක ධර්මය හරහා සෝතාපන්න වෙන සෝතාපන්න වෙලා මේ මාර්ගය සකස් කරගන්න. එහෙම නැත්තම් අසුචි කකායි ටික ටික අසුචි ගන්න පුරුදු වෙන. එතකොට ලේසි එහෙ ගිහිල්ලා ඉතුරු ටික කා ගන්න. ඔබගේ අතේ තමයි සීල තීරණ තියෙන්නේ. සද්ධර්මයේ සද්ධර්මයේ විදිහට ගත්තා නම් හරි. ඒක වැරදියට කරගෙන තමයි තියෙන්නේ මේ හිමේ උදා වෙලා තියෙන්නේ. බෞද්ධයෙක් නැහැනේ හොයාගන්න. කවුද බින්දරි බෞද්ධයා කියන්නේ? දෙවිදිරි බෞද්ධය කියලා කියන්නේ මේ භවයේ උදුරන්න ගත්ත එක්කෙනාට. වෙන බෞද්ධකම් මේ ලෝකේ නැහැ. බෞද්ධය කියලා කියන්නේ මේ භවයේ උදුරන්න ගත්තා නම් කවුරු හරි කෙනෙක්. උදුරන්න පටන් ගත්තා නම් කවුරු හරි කෙනෙක්. අන්න ඒ කෙනා තමයි බෞද්ධයා. රාග ද්වේෂ මෝහ භව උදුරලා දාන්න ගත්තා නම් ඒ හැරෙන්න බෞද්ධත්වයක් මේ ලෝකේ නැහැ. උපන්න රහත කුලෙන් කොහෙද දෙවිදිරි බෞද්ධත්වය දෙන්නේ? හොඳට හිතලා බලන්න. එහෙනම් ඔබ භවයේ උදුරන්න ගත්තේ නැත්නම් තාම ඔබට බෞද්ධත්වයේ ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සද්ධර්ම දේශනාව අහනකොට ඔබට දුක්ඛාර සත්‍ය වැටුණා නම් පින්වතුනි එතනින් එහාට ඔබ බෞද්ධත්වයේ උදුරනවා ඒකාන්තයෙන්. මේ මේ මේ භවයේ කියන එක උදුරනවා බෞද්ධත්වයේ ලබා ගන්නවා. නැතුව බෞද්ධත්වයේ කොහෙන්වත් එන්නේ නැහැ. ඔය ඔක්කොම වචන මාත්‍ර විතරයි මිනිස්සු හදාගත්තේ. තිසරණ සරණ යනවා කියලා කියනවා. තිසරණ සරණ යනවා කියලා මොකද්ද කියන්නේ? වචන ටිකක් කියේ. සරණ කියන්නේ මොකද්ද තින්ගතේ? සරණ කියලා කියන්නේ තින්ගතේ සරණ නසන වල සරණ කියලා කියනවා. සර කියලා කියන්නේ මොකද්ද? මේ සැරි සැරීම. එහෙනම් මේ භවයන්හි සැරි සැරීම නසලා දාන එකද කියනවා තින්ගතේ සරණ යනවා කියලා. එහෙනම් ඔබ මේ දැනගෙනද කියන්නේ බුද්ධාර සරණං ගච්ඡාමි කියලා? නැත්තං ආච්චි අම්මගෙන් අම්මට ඇවිල්ලා අම්මගෙන් ඔබට ආප නිසාද කිව්වේ? හොඳට අවබෝධ කරගන්න ඒ දේවල්. බුදුදහම වෙන්වතන තියෙන නිවන් දකින්න ඒකයි මම ඔබට කිව්වේ. මේ හැම වචනයකම ආර්ය අර්ථයක් තියෙනවා. වචනේ පරිසමාප්ත අර්ථයට ගියොත් ඔබ අහලවත් නැහැ සමහර වෙලාවට මොකද්ද ඒ කියන්නේ කියලා. වචනේ පරිසමාප්ත අර්ථ වලින් ඒව අඳුනගන්න. මම ඔබට තව එක දෙයක් පෙන්නන්නම්. දැන් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවා පින්වලේ දුක්ඛ ලෝකේ පටිච්චිතා කියලා. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙන කියලා. ඒත් එක්ක මුන්නහන්දේ කියනවා මේ ලෝකයේ ආස්වාදයේ කියලා හේකුත් තියෙනවා කියලා. සැපේ කියලා ආස්වාදයේ කියලා එකක් තියෙනවා කියලා. නෑ ඔය දෙක නිකන් පරස්පර විරෝධී කියලා දැනෙන්නේ නැද්ද ඔයට? මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවලු. ආයේ කියනවා ආස්වාදයේ කියලා හේකුත් තියෙනවලු. අපි ඔබ හොඳට ග්‍රාමයේ ප්‍රස්තාරයක් ඇඳලා ගමු බලන්න. ඔය ආස්වාදය කියන්නේ මොකද්ද කියලා. ඔබට තද ඔළුව කැක්කුමක් හැදිලා තියෙන වෙලාවක ඔබ ඔළුව කැක්කුම නිසා පෙළෙනව නේද? ඔය පෙළි පෙළි ඉන්න වෙලාවට ඔබ ගන්න පැරසිටමෝල් දෙකක්. වෙනඩෝල් දෙකක්. ගත්තට පස්සේ මොකද වෙන්නේ? සනීප වෙනව නේද? එතකොට ඔබ කියනව නේද අම්මෝ නිවන් දැක්ක වගේ කියලා. අම්මෝ අර ලිවිච්ච වේදනා ඔක්කොම නෑ හරීම ආස්වාදයි කියලා කියනව නේද? බින්දු විද්‍යනොත් ඔලෝකයක්මයිද ඔබට? දැන් ඔලෝකයක්ම නෑ නේද? එහෙනම් දැනුත් කියන්නේ මේ අම්මෝ නිවන් දැක්ක වගේ කියලා. ඇයි දැන් කියන්නේ නැත්තේ? අම්මෝ නිවන් දැක්කේ ඉන්න. අම්මෝ නිවන් දැක්ක වගේ. අම්මෝ නිවන් දැක්ක වගේ. කීකේ ඉන්න බැරි නේද? ඇයි කියන්නේ නැත්තේ? ඔය දැන් ආස්වාදයක් නැහැ නේද? ඉතින් එවලේ පින්වතුනි ඔළුව ගැක්කම නැතිවීම නිසා නේද ආස්වාදය තමයි. ඉතින් දැන් ඔළුව ගැක්කම නැහැ නේ. එහෙනම් කොහෙන්ද දැන් ආස්වාදය? එහෙනම් ඔබට පේනවද පින්වතුනි ආස්වාදය කියන්නේ කොහෙන්ද එන්නේ කියලා? යම් කිසි පෙළීමක් තිබුණනම් අන්නේ පෙළීමෙන් නිදහස් වෙන මොහොතේදී මං කියනවාද ආස්වාදයක් එනවා. එහෙනම් පින්වතුනි ආස්වාදය එන්න නම් ඊට කලින් මක් වෙන්න ඕනද? මක් වෙන්න ඕනද? පෙළෙන්න ඕනේ. පෙළුනේ නැත්නම් ආස්වාදයක් නැහැ. ඕකටද පින්වතුනි මේ රැවටිලා ඉන්නේ ආස්වාදේ කියලා. අම්මා පොලේ ගිහිල්ලා ඇවිල්ලා පොලේ ගිහිල්ලා එනකොට ලොකු බඩු මල දෙකක් අරගෙන බස් එකෙන් බහැලා අමානුයෙන් ඇවිල්ලා බඩු මල දෙක තියලා කියනවා අම්බෝ දැනෙන සනීපේ පුතේ. අම්මට ඔබ ආදරේ නම් ඔය ආස්වාදය ආයේ අම්මට දෙන්න නම් මොකද කරන්න ඕන? ඒ ආස්වා අම්මාර විඳපු ආස්වාදය අම්මට ආයි දෙන්න නම් මොකද බිමදනි කරන්න ඕනේ? අම්මව දාගත්ත වාහනේ ගිහිල්ලා ආයි බස් හෝල්ට ගෙන් කියලා අම්මට කියන්නනේ මොකද? අම්මේ ඔක උස්සම් මරේ මගේ අම්මා ඇවිල්ලා ආයි තියන්න. අන්නේ තියනකොට ඔබට ඒ ආස්වාදේ ඔහොම නැති එක ආස්වාදයක් කියන්නේ මට ලෝකෙ තියෙන හැම තිස්සෙම තියෙන ආස්වාදයේ කියන එක එන්නේ කොහෙන්ද? පෙළීමක පෙළීමෙන් නිදහස් වීමක් විදිහට. දැන් අපි ඕක ප්‍රස්තාරකින් ගමු. මැද මෙතන තියෙනවා බිඳුව. මෙතනින් උඩ ටික දුකයි, මෙතනින් යට ටික සැපයි. මැද බිඳුව. ඔන්න දැන් හොඳට බලන්න. එළියේ අවුවේ ඉඳලා කරවිවි හිටින එකනේ. දැන් පෙළෙනව නේද තින්වදද? පෙළිලා උඩට යනවා. දැන් දුක වැඩි වෙලා. ඒක එක පාට එනවා AC එකකට. AC එකක් ඉස්සරහට ආවම දැන් මොකද වෙන්නේ? පුදුම ආස්වාදයයි ඇයි? ඇයි? අර පෙළීමෙන් නිදහස් වෙනවා. ආස්වාදයි. පිටුදලි පෙළීම අර බේලිල්ල කරවිල්ල තියනකන් නේද අර AC එකෙන් ආස්වාද දෙන්නේ? එහෙනම් ඒක බිඳුවට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාදයිද ආයේ? නෑ. දැන් ආයේ මොකද වෙන්නේ? මේකව කට ගාලා ගහනවා නේද දැන්? කට ගාලා ගහනවා. ආයේ මොකද වෙන්නේ? ආයේ තෙලිනවා. ආයේ මේ කොටස නැගිනවා. කොයි වෙලාවෙද බින්දුවෙන්නේ? ඕක පල්ලෙහාට එන්නේ. සැප තියෙන්නේ බින්දුවෙන් පල්ලෙහා. ග්‍රාෆ් එකේ හොඳට දඟන්න මේ බිඳුවෙන් පල්ලෙහා සැප තියෙන්නේ. දැන් ඕක පල්ලෙහාට එයිද? ඈ දැන් මොකද වෙන්නේ? අර හීතර නිසා දැන් පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා උඩට යනවා. ඌ එක පිම්මට පයින්නවා අවුවට. අවුවට පැනපුවම මොකද වෙන්නේ? අර හීතර ටික ටික ටික ටික අඩු වෙන නිසා ආයි ආසාදයි. අම්මෝ පුදුම සනීපයක් පුදුම සනීපයක් කියලා එළියට වෙලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ආයි අරක බිඳුවට ආවම එක බිඳුවක්වත් ආස්වාද තියනවද දැන්? නෑ. දැන් අවුවේ ආයි කර වෙන්න ගන්නවා නේද? ආයි කරවි කරවි මේක උඩට යනවා නේද? එහෙනම් පින්වතුනි මේ ප්‍රස්ථානේ අනන්තයේ සිට බිඳුවටත් බිඳුවේ සිට අනන්තයටත් යනවා නිසා අනිත් පැත්තට පයින්නවා. එහෙනම් මගේ තථාගතයන් වහන්සේ බොරුවක්ද කියලා තියෙන්නේ? දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියන බොරුවක්ද? ආස්වාදයක් තියෙනව නේද? නැතුව නෙමෙයි. ආස්වාදයක් තියෙනවා. ලෝකයේ පිහිටලා තියෙන දුක මත. ආයි ඒකයි මම කියන්නේ බිඳුදෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ අතක් ආවතරයි තර්ක කළා වෙනස් කරන්න බෑ. තර්ක කරන්න පුළුවන් තරම්. තර්ක කර කර අවබෝධ කරන්න හැබැයි තර්ක කළා වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියලා කිව්වා ලෝකයේ දුක මත පිහිටලා තියෙන කියලා කිව්වා අනිත් පැත්තෙන් කිව්වා ආස්වාදය කියලා එකක් තියෙනවා. එන ආස්වාදයේ ආස්වාදෙ ලෙස දැක ගන්න ඕනේ. කොහෙත් ආස්වාදයේ ඉන්නේ ඉර හොඳට දැනගන්න. දැන් මේ ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එක මම දැක්කට පස්සේ දැන් මට ෆෝන් එකක් නැතිකම නිසා මක් වෙනවද? මාව කැදෙනවා. දැන් පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා උඩට යනවා. උඩට ගියන්නේ ලෝකෙට බැඳෙන හැටි මම මේ පෙන්වන්නේ ඔබ. මේ ලෝකෙට බැඳෙන හැටි. එහෙනම් පෙලිලා පෙලිලා පෙලිලා උඩට ගියාම යම් මොහොතක් එනවා. පෙලිනවා පෙලිනවා දැන් කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන ෆෝන් එකක් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඒක බිඳුවට. දැන් ඔබ සැප පැත්තට යයිද? නැහැ. බිඳුවේ නතර වෙලා. දැන් ෆෝන් එක ගත්තා. දැන් කෙල්ලෙක්ව දැක්කා. දැන් මොකද වෙන්නේ මේක? කෙල්ල නිසා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා උඩට යනවා. මේ කෙල්ල කියනවා බෑ මං ඔයාලට කැමති නෑ. දැන් මොකද වෙන්නේ? තව පෙලිනවා. තව නගිනවා උඩ. අනේ එහෙම කියන්න එපා. අනේ එහෙම කරන්න එපා. තව නගිනවා උඩ. නැගලා නැගලා නැගලා නැගලා නැගලා යම් මොහොතක කෙල්ල හාකි ගොත් එහෙන මොකද වෙන්නේ? බිඳුවට ආවා. ඊට පස්සේ ඒක හිටියත් එකයි නැතත් එකයි. කසාදෙදී කසාද බැඳලා ටික දොහක් යනකොට තමන්ගේ බිරිඳව මිනිස්සෙකුට එපා වෙන්නේ ඔන්න ඒ කරුණ නිසා. මොකද පින්වතුනි ඔය ඌන පූර්ණයක් ඔය හැමතිස්සෙම වෙන්නේ තමන්ට නැති දෙයක් පිළිබඳව හිතේ හටගන්න කරුණක් තියෙන සංයෝජනයක්. ඕක හිතේ හටගත්තට පස්සේ ඒක නිසා පෙලි පෙලි ඉඳලා ඒක ලබා ගන්නකොට පුදුම ආස්වාදයි. එක කාන්තාවක් නිසා ඒක ලබා ගත්ත පුරුෂයෙකුට ඒ කාන්තාව නිසා නැවත ඒක ඇති වෙනවා හරි අඩුයි. ඒක ආය ඇති වෙන්නේ කවුරු දැක්කහමද? අල්ලපු ගෙදර නෝනව දැක්කා. කාමී වර්ධවා හැසිරෙන්නේ ඒකයි මිනිස්සු. හොඳට දකින්න බින්ගසනේ ජීවිතය තුළින් මේවා දකින්න. ආස්වාද ආස්වාද කියන ඒවා හැදෙන්නේ බින්ගසනේ ඔය ඌන පූර්ණයට ගිහිල්ලා යමකින් පෙලි පෙලි පෙලි පෙලි ගිහිල්ලා අන්නේකින් නිදහස් වෙනකොට පුදුම ආස්වාදයි. තවදුරටත් ඕක විග්‍රහ කළොත් එහෙම කෙල්ලෙක්ව දැකපු කොල්ලෙක් කටහඬහන්න ආසාවේ ඉන්නවා. පොඩ්ඩක් වචනයක් කතා කරන්න. කතා කරන්නෙම නෑ මේ ළමයා. දැන් මොකද වෙන්නේ? මේක නගිනවා උඩට පෙඩි පෙඩි පෙඩි පෙඩි පෙඩි පෙඩි උඩට විවිධ දේ කරනවා. මේ වචනයක් අහන්න කතා කරන්න. වචනයක් හරියට ළමයා කතා කළොත් එහෙනම් මොකද වෙන්නේ? අර ආස්වාදේ ගියානේ. දැන් හරි ඒ මොහොතට හරි ආස්වාදයි. හැබැයි ආයෝ නැද කටහඬහන්න නෑ. දැන් ඕනේ යන්තම් අතකින් අල්ලගන්න. අතකින් අල්ල ගන්න උත්සාහ කරනවා පෙරිපෙරිය උඩට යනවා. යම් මොහොතක අතින් අල්ල ගත්තම දැස බෙල්ලුවට ඒක හැපෙන්නේ දෙනි කහාදින් පස්සේ ඔකේ පාවෙන්නේ. ඉදිරි ටික ඔබ හිතා ගන්න මම මොකද්ද කියන්නේ කියලා. යථාර්ථවත් සද්ධාන්තයි. හුණු හරප නෙමෙයි. තමන්ගේ ජීවිතය තුළින් නිවන් දකින්න ක්‍රමය. ඊට පස්සේ ආයෝනෙ වෙන්නේ නැහැ. මොකද හේතුව? සියලු ඌණයන් පූර්ණයි. එහෙනම් යම් තැනක ඌණයක් තිබුණා නම් පින්වතුනි ඒක තුළින් නැගෙනවා මහා පිළීමක්. ඒ පිළීමෙන් නිදහස් වෙනකොට තමයි ඔය කියන ආස්වාදය එන්නේ. එහෙනම් ආස්වාදයේ ආස්වාදයේ ලෙස තතු ලෙස දැක ගන්න. ආදීනවේ ලෙස දැක ගන්න. එහෙනම් ආස්වාදයේ ඔබට දුකක් වෙන්න පටන් ගන්න. මොකද ආස්වාදයේ පිටිලා තියෙන දුකමද නෙමෙයි. එහෙනම් ආස්වාදයේ ලෙස දැක්කා. ආදීනවේ ලෙස දැක්කා. එහෙනම් දැන් මේ දෙකෙන් මොකද කරන්න තියෙන්නේ? නිස්සාරණය වෙන හැරෙන්න මොනව කරන්නද? ඉතින් ආස්වාදය කියන්නේ මායාවක් නේ. පල්ලවක ආස්වාදය ගන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දැන් පොඩි උන්ලි ඉස්සර බෝට්ටු යනවා වගේ වැඩක් නෙමෙයි. එහා පැත්තෙන් පඩි පෙළක් තියෙනවා. උන් නැගලා උඩට ගිහින්ලා පල්ලෙහාට ගියා. හරි ආස්වාදයි. ආයෝ ආස්වාදේ ගන්න මොකද කරන්න ඕනේ? ආයෝ වල නැගලා යන්න ඕනේ නේද? ධර්මානුකූලව අවබෝධ කරගන්න. ඇත්තට වෙන දෙයක්. නැගලා උඩට ගියාම ආය ආස්වාදයි. එනම් මහා වේදනාව දරාගෙන මහා පිළීමකින් පිළිපෙළී ඉඳලා ඒකෙන් නිදහස් වෙනකොට පින්වදෙනි පුදුම ආස්වාදයක් දැනෙනවා තමයි. හැබැයි ඊට පස්සේ ඒක නැහැ. මොකද ඒක බිඳුවට ආවා. තෙලීම බිඳුවයි නම් ආස්වාදයක් බිඳුවයි. සමහර ළමයි ඉන්නවා මැද්දෙන් ලිස්සන බෝට්ටුවට ගොඩ වෙන. මැද්දෙන් ලිස්සන බෝට්ටුවට ගොඩ වෙන කෙනා තෙලීමෙනු භාගයයි තියෙන්නේ. ඒ වගේම එන ආස්වාදෙනු භාගයයි. එහෙනම් දැන් ඔබට පින්වතුනි කෑමේ ආස්වාදයේ හොඳට ගන්න නම් මොකද කරන්න ඕනේ? දවස් දෙකක් බඩගින්න ඉඳලා කාලම බලන්න. හොඳටම ආස්වාදයේ ගන්න ඕන. දවල් වේල මිස්කල් රෑ වේල කන්න බලන්න. පුදුම ආස්වාදයි. වතුර ටිකක් බීලා ආස්වාදයේ ගන්න නම් මොකද කරන්න ඕනේ? විභහ එනවා වතුර බොන්නේ. ඇයි? මට තව ආස්වාද උන්නේ. තවත් විභහයි ආයි තව වතුර බොන්නේ. තවත් විභහයි. දැන් වතුර ටිකක් බීලා බලන්න. කොහොමද ආස්වාදේ කියන. ආස්වාදේ මේම බහිනව පල්ලෙහාට. ඊට පස්සේ යවහර කිව්වොත් එහෙම. දැන් කො වතුර ඉල්ලුවා නේද? බීයක්. ඔක්කොම බීයක්. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ ප්‍රස්ථාරයට ආයේ? දැන් ආස්වාදේ ඉවරයි. අර පෙළින්ම ඉවරයි. දැන් ආයේ බලකොත් එහෙම වතුර බොන්න කියන. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ආයේ මේක දිගේ නගිනව නේද උඩට? මෙහි බලන්න දෙන්නේ මේ ලෝකේ මහා විකාරයක් නේ. ඉතින් මේකට ඇලිලා කොහේ යන්නද? ඔය ආදීනව මේ සසරේ ආදීනවේ ඔය ආස්වාදයකට මෝඩකමට ඇරුණොත් එහෙම වෙනවලු මේ කුණු සසරේ යන්න වෙනවනේ. ඒකම මන්නේ ආදීනවයක් විදිහට දකින්න. මේ කුණු සසරේ යන්න වෙනවනේ තව තවත්. ඉතින් මේක යන්න සුදුසුද නැද්ද මේ? කොහෙන්ද මේ ආස්වාදය ආවේ? හොඳට දැකගන්න මේක. ඔය අවබෝධය ආව නම් පින්වත් මේ ආයේ ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට කසාද බඳින්න ඕනේ වෙන්නේ ඔය ආස්වාදයට. ඌන පූර්ණයක් නිසා අද ආව තරුණය දෙන්නෙක් මාව හම්බ වෙන්නේ. එක්කෙනෙක් පැවිදි වෙනවා. අනිත් කෙනාට පැවිදි වෙන නිකම් මොකද්ද වගේ. තාම හිත නැඹුරු වෙන්නේ නැහැ. ඉතින් පැවිදි වෙන්න හිත නැඹුරු වෙන්නේ නැත්තේ ඇයි? ආස්වාදය දැකලා නැති හින්දා තමයි. ආස්වාදයේ දැක්ක නම් පින්වතුනි මොකද ආදීනවේ දැක ගන්න අමාරු වෙන්නේ නැහැ. දැක ගන්න අමාරුම දේ මොකද්ද? ආස්වාදේ. ආස්වාදේ වැරදි ලෙස දැකගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ලෝකේ සාරය කියන දෘෂ්ටියට වැටෙනවා. ආස්වාදේ හරියට දැකගත්තා නම් හොඳ ආකාරව තේරෙනවා ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියෙන කපනාසේ කියලා. ඉතින් මම ඒකට හොඳට තේරුම් ගන්න දෙනවා. ඔබ තරුණයෙකුට බණ කියන්න හරි ලේසි. පිරිසකට බණ කියන්න හරි අමාරුයි. ඇයි ඒ? ඊට පස්සේ කියනවනේ එක එක જાති. තරුණයෙකුට බණ කියනකොට උට තේරෙන්න හොඳට කියලා දුන්නා හැකි උගේ ජීවිත අත්දැකීම් වලින්. ඔය ඌන පූර්ණයේ සිද්ධ වෙලා හැටි. මේ අතාරින්න කැමති නැත්තේ ඇයි? ඇයි පින්වතුනි අතාරින්න කැමති නැත්තේ? අතාරින්න කැමති නැත්තේ හේතුව තමයි මේවා ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න එක. ඒක නිසා කවදක්වත් නිස්සාරණයට කැමති නැහැ. දැන් පැවිදි වෙන්න නම් ගොඩක් දේ අතාරින්න ඕනේ නේද? පැවිද්දට කියලා දහබළු වැඩ කරලා නිකන් ඉනි අපාය යන්න ඕනේ නැහැනේ. එන පැවිදි වෙන්න නම් අතාරින්න ඕනේ කියලා තියෙනවනේ. දැන් මේ දරුවට වෙලා තියෙන මොකද? ඒ දේවල් අතාරින්න බැරි කමනේ තියෙන්නේ. ඇයි අතාරින්න බැරි? ආස්වාදයේ අඳුරගෙන ඇති හින්දා. තාම ආස්වාදයි කියලා හිතන් ඉන්නේ නිසා. ඉතින් මම ඒකට පෙන්නලා දුන්නා. ඒක හෙට ගියයි මම පැවිදි වෙනවා. මේ ධර්මයේ මහා ආශ්චර්යයක් වෙනදේ. ඔබ පුංචි කාලේ අසුචි තලන්නේ නැති. චූටිම කාලේ අසුචි තලලා කටෙන් ගාගෙන කාලා බල්ලත් ඇති. හැබැයි අසුචි බව දැනගත්ත ගමන් ඔබ නිස්සරණේ වුණා නේද ඒකේ? එහෙනම් අවශ්‍ය වෙන්නේ ධර්මාවබෝධය විතරයි. අතාරින්න ඔපටස් ගන්න. අපිත් පින්වතුනි ලෝකේ අල්ලන්න තමයි හිතේ. එංගලන්තයට ගිහිලා ලෝකේ අල්ලන්න හැදුවා. ධර්මයේ පිහිට ලැබුවා. ධර්මයේ පිහිට ලැබුව නිසා පින්වතුනි තප්පරෙන් නිස්සාරණය වුණා. ඒ මට්ටමට ආවා හපු ඇති ඇති ඇති නිස්සාරණය වුණා. ඔබටත් මම කියන්නේ ඒකයි ධර්ම අවබෝධය ලබන්න තත්කාලා තැරෙනවා. කාටවත් අතාරින්න කියන්න එපා. කිසිම කෙනෙකුට දෙයක් අතාරින්න කියන්න එපා. ඒක පින්වතුනි හරියට මේ තුවාලයක් හැදිච්ච කෙනෙක්ගේ ඔය තුවාලෙට බේත් දැම්මහම ඔය ගෝස් කෑල්ල තුවාලෙට ඇලෙනව නේද? ඊට පස්සේ ඔබ දොස්තර මහත්තයා මෝඩෙක් වගේ ඇද්දොත් මොකද වෙන්නේ? අර අලුත් හමත් එක ඔක්කොම කැඩිලා ගිහිල්ලා තව තුවාලෙ ලොකු වෙනව නේද? එහෙනම් දොස්තර මහත්තයා මොකද මුලින්ම කරන්නේ? ඕකට දානවා සේලයින් වතුර. සේලයින් වතුර දදා දදා දදා ඕක පොංගෝනවා හොඳට. හොඳට පෙඟුණාට පස්සේ හිමීට මේක අදිනවා. ගෝස් කෑල්ලට දැනෙන්නෙත් නෑ, තුවාලෙට දැනෙන්නෙත් නෑ. ඔන්න ඔහොමයි පින්වතුනි අතාරින්නේ. බුදුහාඳුරු කොහෙවත් කියලා නෑ අත අරින්න කියලා. කියලා තියෙන්නේ අත ඇරෙන්න අරින්න කියලා. එහෙනම් මේ ගෝස් කෑල්ල තුවාලෙන් ගැලවෙන්න නම් සේලයින් වතුර දාන්න ඕනේ. මොකද්ද සේලයින් වතුර කියලා කිව්වේ? ධර්මයේ දාන්න පිංගුතේ නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට පටස් ගාලා තැනෙනවා. මං ඒකයි අපේ තරුණ දරුවන්ට කියන්නේ නුඹ තාම කසාද වැදලා නැත්නම් බණ අහන්න ධර්මයේ මෙනෙහි කර කර ඉන්න යම් මොහොතක් එයි ඔබට අතෑරෙන. කසාද බඳලා නැත්නම් කසාද බඳින එක තව පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මොකද ඔබට අතෑරෙන වෙලාවක් එනවා. එදාට බාධකයක් තිබොත් ඒකිටත් අතෑරෙනකන් ඉන්න වෙනවා. නැත්නම් ඒකටත් අතෑරෙනකන් ඉන්න වෙනවා. ඔබ කසාද බඳලා නම් දරුව හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ධර්මයේ හැසිරෙන්න. අද දරුව නිසා පැවිද්ද ලබන්න බැරි දෙමාපියෝ 200කට වඩා ඉන්නවා අපිත් එක්ක. ධර්ම අවබෝධයට පත් වෙලා එපා වෙලා දැන් ජීවත් වෙන්නේ. මේ ගිහි කුණු ජීවිතේ ඉන්න එක එපා වෙච්ච පිරිස් ඉන්නවා. අනේ පුංචි අතදරුවෝ ඉන්නවා. මොනවා කරන්නේ? කසාද බැඳන නම් පින්වතුනි දරුව හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මම එපා කිව්වද දරුව හදන්න? අනේ හංවඩු එහෙම ගහන්න එපා සිංහල ජාතිය කන්නාව කියලා ඉන්නේ. මම දරු හදන්න එපා කියන්නේ නැහැ කාටවත්. මං කියන්නේ පෙරදෙන නිවන් දකින්න ඕනේ උන් නිවන් දැකපල්ලා. නිවන් දකින්න ඕනේ නැති උන් දරු හදපල්ලා මිනිහනේ. අපිට මොකෝ නිවන් දකින්නගේ දරුවෙක් හදාගත්තොත් ඒක ඒකට ලොකු බාධකයක් නිවන් දකින්න. ඒකයි කියන්නේ. අනිත් ඒවා හදපල්ලා පුළුවන් තරම්. ඒකේ නෙමෙයි 10ක් හදපල්ලා. අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. හැබැයි නිවන් දකින්න කෙනෙක් දරුවෙක් හදාගත්තොත් ඒකට ඒක ලොකු බාධාවක්. ඉතින් දෙන්නේ කොට දරුවෙක් ඉන්නවා නම් පින්වලින් තව දරුවෙක් හදන්න හදලා හත් අවුරුදු වීදි සාසනයට බාර දෙන්න. දරුවෙක් ඉන්නවා නම් ඔබට කොහොමද දැන් සාසනයට එන්න බෑනේ? ඒ දරුවා ඉන්නවනේ. තව එකෙක් හදන්න ඉතින්. හදලා ඒකව හත් අවුරුදු වීදි සාසනයට බාර දෙන්න. නිකන් දරුව හදන්න බෑ හැබැයි. ශ්‍රීමා බෝධි හාමුදුරුව ගාවට ගිහිල්ලා දවසක් දෙකක් ශික්ෂාපද සමාදන් වෙලා ඉඳලා ඒ පින් විහිදුවල පතුරුල ඉල්ලීමක් කරන්න මේ අද්දැවිදි නිවන් දකින්නේ නැන දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් ඉන්නව නම් දාගේ දරුවා වෙලා මේ කුසට එන්න කියලා හත් අවුරුදු වියේදී නිදහස් කරනවා කියලා. අන්න එහෙම ඉල්ලීමක් කළා සාසනයට දායාද කරන්න දන්නේ. එතකොට එන්නේ නිවන් දකින්න දරුවෝ. ඔය ක්‍රමවේදය හොඳට අල්ලගන්න. ගැළවෙනවා පින්වතුනි, මේක ගැළවෙනවා, ඒ කාන්තෙම ගැළවෙනවා. ඔය ඇලිලා තියෙන ඒවා මේ සද්ධර්මයත් එක්ක ගැළවි ගැළවි යනවා. සමහරු කියනවා පින්වතුනි මට වතී ගුරුකම් තියෙනවද, බණ අහන අය ආසක්ත වෙනවද, මේ මගේ දෙයක්ද, මගේ වාසියක්ද, මේ මොකද්ද, මේ තථාගත දහම. තථාගතයන් වහන්සේට ඕක කිව්ව වෙන වචන ඔන්නේ. මොකද්ද? මොකද්ද? ආවට්ටනි මායාව. තථාගතයන් වහන්සේට දෙවිච ආවට්ටනි මායාව තමයි මොකද්ද? මේ ශ්‍රී සද්ධර්මය. එහෙනම් යථාර්ථව සද්ධර්මය ඇහෙනකොට පින්වතුනි මේක ගැළවෙනවා. ඔබ ගලවන්න දෙයක් නෑ ආයාසයෙන්. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න මේක ගැළවෙනවා. අපිටත් ගැළවුණා, අපිත් ලෝකේ අල්ලන්නේ ඉතී, අපිටත් ගැළවුණා, ඔබටත් ගැළවෙනවා. ඒකාන්තයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ මෙනෙහි කරන්න, බාධක ඇති කරගන්න එපා ජීවිතේට. ශීඝ්‍රයෙන් ධර්මයේ මෙනෙහි කරගෙන ගියා නම් මෙතන එක මොහොතක් වෙනවා ඨග් ගාලා ගැළවෙනවා. ওই අවස්ථාව උදා කරගන්න ජීවිතේට. එතකොට ඔබ දිනු නැත්තම් මේ සම්බුද්ධ ශාසනයේ බහු කළොත් ඔබ මට ඔබට කියන්න වචන නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය පහ කරගත්තොත් මේක පහ වෙන්න දෙන්න එපා. ආයි මොකෙක් එලා උපදීද කියලා දන්නේ නැහැ. වීරිය වඩන්න කොහොම හරි මේ අද්දවේලි මම මේක කරගන්නවා කියලා. තරුණ තරුණියන්ට මම කියන්නේ මේක දොස්තරලා ඉංජිනේරු වෙන කාලේ නෙමෙයි. මේ මහා උත්තර නිවන් දකින කාලේ මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන කාලයක් මේ ඉන්නේ. ඔන්න 26 වෙනිදා තියෙනවා මහා අදිස්ථාන පූජාව රුවන්වැලි සෑයේ. පුළුවන් නම් ගිහිලා සම්බන්ධ වෙන්න ඒවට. කවුද කරන්නේ කියලා මන් දන්නේ. කවුරු හරි උත්තම පිරිසක් ඒක කරනවා. ඒවට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පින්වතුනි අන්න ඒවයි ඔබ සම්බන්ධ විය යුතු තැන්. මොකද්ද අදිස්ථාන කරන්නේ? මේ මිහි මඩල මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා. අන්න ඒවට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න බැරි නම් පින්වතුනි මේ වෙලාවට ගෙදර ඉඳලා හරි තථාගතයන් වහන්සේ උදෙසා පහන් ආලෝකයක් පත්තු කරලා මම අනාදිමත් සංසාරේ ඉඳලා යම් කිසි පිනක් කරගත්තා නම් ඒ පුණ්‍යානුභාවයෙන් මේ මිහිමඬල මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් ගිහි වේවා කියලා ප්‍රාර්ථනා කරා. අන්න එතකොට පින්වතුනි අර පුණ්‍ය සමනන්තරේ නිසා රහතන් වහන්සේලාට මේ ලෝකෙට බිහි වෙන්න ඉඩ හද සැලසෙනවා. හැබැයි අමතක කරන්න එපා අනික් කාරණාව, මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින් නිසා, ආනයනය කරනවා නෙමෙයි. එහෙනම් ගෙදරට වෙලා පොල් ගගා හිටියත් මහරහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. ධර්මයේ මෙනෙහි කරන්න ගැළවෙන්න අරින්න ගැළවිච්ච ගමන් පින්වතුනි ඔය ඇඳුම පාට ඇඳුමේ පාට අයින් කරගන්න පාට මාරු කරගන්න උග්‍ර වීරයක් ඇතුව මේ වැඩේ කරගන්න ඒ කාලේ නෝ පාර පාර ගානේ පින්වතුනි කහ සිවුරෙන් වැහෙන කාලයක් එනවා මේ ශාසනේ තව අවුරුදු 5ක් යනකොට පාර පාර ගානේ කහ සිවුරෙන් වැහෙනවා පොල් අත්තක් කහපාට වෙලා යනා වගේ තරුණ තරුණියක පැවිද්දට එනවා මේ උත්තරීතර අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න ඉරිදිලාමින් මිහි වෙනවා ඒ වට සියලු ලකුණු පහළ වෙලා තියෙනවා තථාගතයන් වහන්සේගේ ශාසනේ දෙවෙනි පිබිදීම සිද්ධ වෙනවා ඔබ තුලින් සිද්ධ වෙන්නේ එහෙනම් චීර කර කර යන්න එපා ඔබගේ වැඩේ කරන්න සාධර්මයේ අවබෝධ කරගෙන ඔබගේ වැඩේ කරන්න පැවිදි වෙන්න ඕන අය ඇවිල්ලා අපිව හම්බෙන්න අපි ඒකට අවස්ථාව හදලා දෙනවා හැබැයි පැවිදි වෙන්නේ නිවන් දකින්න අපේක්ෂාවෙන් බෙල්ල කඩලා ගියත් නිවන් දකින්නවා කියලා හිතාගෙන මේ කාලකන්නේ බව ගමන එක මොහොතක්වත් මට එපා කියලා හිතාගත්ත තිරිසක් ක්‍රමයක කරන්න ඕන. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් නැගෙන මේ භව ගමන මට මොහොතක්වත් එපා. ඔන්න ඔය දෘෂ්ටියටපත් වෙලා තමයි පින්වදින උතන්ට එන්නේ. විශාල තිරිසක් අනුගත වෙන. විශාල තිරිසක්. බුද්ධ රාජ්‍ය ගොඩ නැගෙනව නැවත වතාව. කාලේ කාලේ යටපත් වෙනවා ආයි කොට නැගෙනවා මේක යට මේක 2500ක් තව තියෙන්න බෑ මේ නැගෙන නැගිල්ල පින්වතුනි අවුරුදු 6700ක් ඉදිරියට පවතිනවා ඔබ බලන්න ඔබ කොයි මොහොතේද ඔබගේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නේ කියලා ඒකට අනුගත වෙලා වැඩ කරන්න මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච වෙලා ආයි බල්ලෙක් වුණත් ආයි කතා කරලා වැඩ නැහැ මේක මට නම් බල්ලෙක් දැක්කහම උට කියන්න තියෙන්නේ උඹව මට කලින් හම්බුණා නම් උඹව බේරගන්න තිබ්බා දැන් ඉතින් ඔය තියෙන එක කාල බලය ඔය ටික මට ඔබට කියන්න ඉඩ තියන්න එපා ඉස්සරහට උඹ මම කියන දේ ඇහුවා නම් උඹව මට බේරගන්න තිබ්බා දැන් ඉතින් ඔය තියෙන දෙයක් කාල බලය කියලා අසරණ වෙන්නේ පා මරණයේදී අසරණ වෙන්නේ පා මරණයේදී මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බුදුහාමුදුරුව හැමදාම උදේට භික්ෂුන් වහන්සේලාට කියන කතාවක් මම ඔබට කියන්න උන්වහන්සේ ගඳ කිලියෙන් එළියට ඇවිදින්න භික්ෂු පිරිස අමතලා කියනවලු මහණෙනි බුදුවරයෙක්ගේ ලෝ පහළ වීම ඉතාමත් දුර්ලභ දෙයක් බුදු කෙනෙක් ලොව පහළ වෙන කල්හි මනුස්ස අධ්‍යයයක් ලැබෙන එක ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ දෙකම සැපිරෙන කල්හි සද්ධාවන්ත වීම ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ තුනම සැපිරෙන කල්හි පැවිද්ද ලැබීම ඉතාමත් දුර්ලභ දෙයක්. එවන් දුර්ලභ දෙයක් ලබා ගත ඔබ වහ වහ මේ මාර්ගය පූර්ණ කරගන්න කියලා. එහෙනම් ඔය දුර්ලභ දේ ලබා ගන්න උත්සාහ කරලා. සාස්ත්‍රු සාසන්නේ තියෙනවා. ධර්මයේ ඇහෙනවා. යථාර්ථවත් ධර්මයේ අපි කතා කරනවා. පෙර නොයසු විරුද්ධම් හඬ නගනවා. එහෙනම් චක්කුන් උදපාදි වෙන්න ඕනේනේ ආලෝකෝ උදපාදි වෙන්න ඕනේනේ විද්‍යාව උදපාදි වෙන්න ඕනේනේ ඔබට තියෙන වීරිය වඩන්න විතරයි සාධර්මයේ නැගෙනවා පින්වතුනි වීරවන්තයෝ වීරිය වඩන්න පටන් ගන්න මේ භව ගමන කෙලවර කරගන්න නිවන් මඟ දේශනා කරන්න පුළුවන් කාටවත් කියන්න බෑ නිවන නෑ කියලා කවුරු හරි කියනවා නිවන නැහැ කියලා සීමිතනි අමු මිත්‍යා දෘෂ්ටිකයක් පිළිගන්න එපා ඒ කියන්නේ. නිවන් මඟ වැහිලා නැහැ. නිවන් මඟ යන වීරවන්තයෝ නැතිකම විතරයි තියෙන්නේ. වීරවන්තයෝ ඉන්නව නම් නිවන් දකින්න පුළුවන්. නිවන් දැකපු මහරහතන් වහන්සේලා ඉන්නවා. මේ වැඩි ආතක නිමිති මේ ළඟ ළඟ මපිරිනුවම් පාප මහ උත්තරියෝ තියෙනවා. උන්වහන්සේලගේ ධාතුන් වහන්සේලාත් ඉතුරු වෙලා තියෙනවා. ඔබ මැරෙලා බොහෝ පිච්චුවොත් මොනවද ඉතුරු වෙන්නේ? මොනවද ඉතුරු වෙන්නේ? අලු. එහෙනම් මහ උත්තරමේ මියදිලා උන්වහන්සේගේ දේහය ආදාහනය කළාම ධාතුන් ඉතුරු වෙන්නේ ඇයි? ධාතුන් ඉතුරු වෙන්නේ ඇයි? උන්වහන්සේ අරිහතුන් වහන්සේ නමක් නිසා. එහෙම උත්තමිය ඉන්නවා පිංගතුනි. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එහෙම උත්තමිය ඉන්නවා. අද මට හම්බුණා එක කතාවක්. අපේ මහත්මයෙක් මට එළම කරපු. එක ආරණ්‍ය සේනාසනයක පැවිදිලා හිටපු එක භික්ෂුන් වහන්සේ නම මියදිලා තපවත් වෙලා උන්වහන්සේ ගැන පුණ්‍ය ඉරිදියක් තියෙන දරුවෙක් කරන ප්‍රකාශය පොඩි දරුවෙක්. ඒ දරුවා කියනවලු පින්වතුනි ඒ භික්ෂුන් වහන්සේ සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ ඉන්නේ කියලා. ඒ දරුවාට විතර පේන ඇහෙන ගතියක් තියෙනවලු පුණ්‍ය ඉරිදිය නිසා. ඒ උත්තරයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා. ඒ උන්වහන්සේගේ ශ්‍රී දේහය අරන් යනකොට පින්වතුනි ඒ ශ්‍රී දේහය තැන්පත් කරලා තිබිච්ච වාදීන වාහනේ අවට ඇහෙනවලු පින්වතුනි පිරිත් නොකඩවා පිරිත් ඇහෙනවලු. එහෙනම් මාර්ගඵල නැද්ද? සුද්ධාවාස යන්නේ කවුද පින්වතුනි? අනාගාමි මහ උතුම නේද? එහෙනම් දැන් ඔබ කියනවා මාර්ගඵල නැහැ කියලා. එහෙනම් දැන් මාර්ගඵල තියෙනවා. අරිහතුන් වහන්සේලා බිහි වෙලා ඉන්නවා. අවිඥාලාභී මහ උත්තමයෝ ඉන්නවා. මේ උත්තමයෝ සුලභ නැතිකමයි ප්‍රශ්නේ. ඉතින් මේ උත්තමයෝ සුලභ වෙන්න පුළුවන්ද පින්වතුනි අපි මේ කරන වැඩත් එක්ක? ඔබ තුලින්නේ ගොඩ නැගෙන්න ඕනේ. ඔබත් භව ගමන නසාගෙන තව කෙනෙකුට භව ගමන නසන්න පින්විතනි මෙතනින් යාට උත්සුක වෙන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ සද්ධර්මය අවබෝධ කරගෙන මෙතනින් යාට මේක කරගන්න. අන්න ඒක කරගත්තොත් පින්විතනි ඔබත් දිනුන් අනිත් කිරිසත් දිනුන්. ඒක තමයි ධර්මයේ ඕනේ තරම් අපි දෙසන්න. ඔබට තියෙන මාර්ගය පසක් කරගන්න. පුළුවන් තරම් ධර්මය අහන්න අහන්න මේක ගැළවිලා යනවා. ගැළවෙන්න ගැළවෙන්න ඔබ සුවපත් වෙනවා. වෙනනම් සුවයක් මේ ලෝකේ නැහැ. එතෙන් අනුගත වෙලා කටයුතු කරන්න සීනු දෙලා. ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න සෝතාපන්න ඵලයේ ගැන. ගොඩක් ලොකු ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්න අහන්න එපා. මොකද හේතුව? මෙතන විවිධාකාරයේ මානසික මට්ටම් තියෙන කිරිස් ඉන්නේ. ඒ අර තේරුම් ගන්න අමාරු වේ බැහැවොත් එහෙම. ඔබට මොන හරි ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් අහන්න බය නැද? එහෙම නැත්නම් වෙන ගැඹුරු ධර්ම කාරණාවකට යන්නත් පුළුවන්. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර සමිතිය වගේ නිශ්ශබ්ද සමිතියට නියන්නේ ප්‍රශ්න නැති බවයි. එහෙද? සෝතාපන්න බවයි. අනාගාමී අරිහත් බවයි. ධර්මයේ කතා කරන්න පිටින් බය නැතුව ඕනේ තැනක නිරන්තරයෙන් ඔබ සියලු දෙනාම ධර්මයේ කතා කරන්න මේ සාසනයට වැහෙන්න දෙන්න එපා. ධර්මයේ දැනගන්න ධර්මයේ අහන්න පුළුවන් තරම් තර්ක කරලා බලන්න. තර්ක කරගෙන තර්ක කරගෙන යාළුව මුණ ගැහුනට පස්සේ ධර්මයේ කතා කරන්න. ඒ කතා කරන වාරයක් වාරයක් ගානේ ඔබ තුල තියෙන රාග දේශ මොහ ගැලවෙනවා. ඒක එහෙම කරන්න ජීවිතේ ඔබගේ ජීවිතත් සාර්ථක වෙනවා. ඔබේ ජීවිතත් එපා වෙනවා ඊට පස්සේ. ඔය මුලාවෙන් ඔබ ගැලවිලා නිදහස් අහසක් වන් පැවිද්දට එනවා ඊට පස්සේ. ඒ පැවිද්දට ඇවිල්ලා පැය 24ම මේක කරලා කරලා කරලා කරලා කොහොම හරි මේක නසා ගන්නවා. ඒකට වීර්යවන්ත පිරිස් තමයි මේ පහළ වෙන්නේ. මම ඒකයි කිව්වේ මේ වෙනකොට ජාත සෝතාපන්නය 12000 ගණනකට බිහි වෙලා ඉන්නේ. සෝතාපන්න ආරි ශ්‍රාවකයෝ 10000 ගණනක් ලක්ෂ ගණනක් ඇති අද මේ මෙහිමන්ල තුද. දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගත්තා නම් එච්චරයි මේ. මම කියපුවා නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරලා දෙන්නේ. යමෙක් දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගත්තා නම් දුක්ඛ සමුදය තේරෙනවා, නිරෝධය තේරෙනවා, මාර්ගය තේරෙනවා. එහෙනම් සත්‍ය ඥානයට වැහෙනා නම් ඒ සත්‍ය ඥානයට වැදිච්ච කෙනා සෝතාපන්නයි. අපි මේ වචන මාත්‍ර වලට නෙමෙයි, හරි අවබෝධයට. ඔය අවබෝධයට ආපු ගමන් පින්වදෙනි මේ සසරට බය වෙනවා. ආය උපදිනවද නැද්ද කියලා බලන්න දෙයක් නැහැ ඒ කෙනාට. මේ අධ්‍යවේම කුණු වෙන බව පේනවනේ. ඊහා එකක් තියේද නැද්ද ඒක වැඩන්නේ. මේ අධ්‍යවේදීම වෙන දේ බලන්න. ඇලෙන්න ඇලෙන්න මහ දුකක් නේ. එහෙනම් ආය උපදිනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඒකයි මම කියන්නේ. දැන් ක්‍රිස්තියානි කෙනෙක් ඉන්නව නම් මෙතන යාළ හිතෙන්න පුළුවන් ඊළඟ අධ්‍යවේයක් තියෙනවද එනේ. අපි කොහොමද දන්නේ? ඒකට යන්න ඕනේ. මේ අත්බැවේ මේ දැන් ඉන්නකොට ඔබ යමක් තණ්හා කරගත්තා නම් ඒක නිසා දුකක් හට ගන්නවද නැද්ද? එහෙනම් ඒ තණ්හාවෙන් මිදෙන්නකෝ. තණ්හාවෙන් මිදෙන මාර්ගයට අනුගත වෙන්නකෝ. ආයි තිබ්බත් එකයි නැත්ත් එකයි ඊළඟ අත්බැවේ. මේ මොහොතේ තණ්හාවෙන් මිදෙලා යන්න වැඩේ ඉවරයි නේ. ඒකට තියෙනවා යම් මාර්ගයක්, ඒ මාර්ගය අනුගමනය කරන්න. ඒ මාර්ගය අනුගමනය කරද්දී ඔබට ඒකෙන් මිදෙලා යන්න පුළුවන්. වැඩේ ඉවරයි නේ. ආයි තර්ක කර කර ඉන්න දෙයක් නෑ. අතීත භවයක් තියෙනවද, අනාගත භවයක් තියෙනවද, ඔය එකක්වත් තර්ක කරන්න දෙයක් නෑ. ඒ මොහොතේ තමන්ට දුකක් හට ගන්නවා නම් ඒ දුකට හේතුව තණ්හාව නම් ඒ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ කිරීමක් තියෙනකොට තණ්හාව මේ දුක නිරෝධ වෙනවා නම් ඒ නිරෝධ කරන මාර්ගයක් තියෙනවා නම් අන්න ඒක තුළ ගිහිල්ලා ඒක ඉවර කරගන්න. වැඩේ ඉවරයි. ඉතින් මේ වෙලාවේ දුක නිරෝධ නම් ඊළඟ වෙලාවේ දුකත් නිරෝධයි. ඉතින් ඒකට වින්දුනේ පුළුවන් තරම් මේ බණ හහහහ මේ ගමන උදා කරගන්න තමයි. තේ කටයුතු එහෙම කරගන්න හිනා. එහෙමනම් වින්දුනේ ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. දැන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කර ඔබලත් තව පුංචි කාරණාවක් තියෙනවා කියන්නේ. මේක මේ බොහොම වැදගත් කාරණාවක්. මේ අපි වැරදි මතයක ඉන්නවා පින්වතුනි, අපිට පින් දෙන්න පුළුවන් කියලා. පින් දෙනවා කියන වචනේ පාවිච්චි කළාට පින්වතුනි ඇත්තටම දෙන්නේ පින් නෙමෙයි. අපි මොනවද දෙන්නේ? අපි දෙන්නේ ප්‍රාප්තිය. දස පුණ්‍යක්‍රියාවල තියෙන පින්වතුනි පත්ති දාන පත්තානුමෝදනා කියලා. එහෙනම් ප්‍රත්‍ය දානය කරනවා, ප්‍රත්‍ය අනුමෝදනා කරනවා. එහෙනම් ප්‍රත්‍ය දානය කරද්දී ඒ දානය කරපු ප්‍රත්‍යයට අදාළ ගන්න පුද්ගලයාට හේතු තිබුණා නම් ඒ හේතු වලට අනුව පුණ්‍ය ඵලයක් එයා හදා ගන්නවා. මොනවද පින්වතුනි හේතු? හේතු හයක් තියෙනවනේ ලෝකේ. මොනවද ඒ හේතු හය? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. ඔන්න ඔය කියන හේතු හය එකක් හෝ දෙකක් හෝ තුනක් දාගෙන අර දෙන ප්‍රත්‍යයට අනුව පුණ්‍ය ඵලයක් හෝ පාප ඵලයක් උප්පද්ද ගන්නවා. එහෙම තමයි පින් අනුමෝදන් වෙනවා කියන හැදෙන්නේ. ඔබ දානයක් දෙනකොට ඒ දානය දුන්නා කියලා ඥාතිවරයාට කියද්දී ඒ ප්‍රත්‍ය, ඒක තමයි ප්‍රත්‍ය, ඔබ කරපු දේ එයාට කීම. අන්න ඒක එයාට දෙනකොට පින්වතුනි එයා මොකද කරන්නේ? එයාට තියෙන හේතු මත පුණ්‍ය හෝ පාප ඵලයක් උදා කරගන්නවා. එහෙනම් ලේසි නෑ. එතනට ගියා කියලා නිකම් පින් හම් වෙන්නේ නෑ කාටවත්. නිකමන හිතන්නේ මෙන්න මෙහෙම එකක්. කෙනෙක් ඉන්නව හාමුදුරුවොත් එක තරහ. ඔක්කොම හාමුදුරුවොත් එක තරහ වෙලා මැරිලා ගියේ. ඒකගේ හත් දවසේ දානෙට හාමුදුරුවෝ වඩිනවා ගෙදර. හාමුදුරුවෝ වැඩලා හාමුදුරුවෝ දානෙ පිළි අරගෙන දැන් ගෙදර මිනිස්සු මොකද කරන්නේ? අර පින් විහිදුවන. පින් විහිදුවනවා කියන්නේ මොකද්ද? අර ප්‍රත්‍ය දානය කරනවා. දැන් හාමුදුරුවෝ පිළිබඳ මේකට තියෙන්නේ අලෝභ හිතක්ද? අද්වේෂ හිතක්ද? අමෝහ හිතක්ද? නෑ, මේකට තියෙන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ හිත. හයියෝ මොකටද උන්ට දන්නේ? අපරාධේ. ඔන්න හිතෙන්. එහෙනම් අර කියපු දේ දෙනකොට අපි මෙන්න මෙහෙම දෙයක් නුඹ වෙනුවෙන් කළා කියලා විහිදුවද්දී ඒක මොකද කරන්නේ? ඒ ප්‍රත්‍යයට දානවා ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු ටික. දැන් ඕකෙන් හැදෙන ඵලය මොකද්ද? පුණ්‍ය ඵලයද පාප ඵලයද? පාප ඵලය. ඉන්න දැරෙනුත් ඵලය. එහෙනම් මේකද නිකම් පින් ගන්න බෑ කාටවත්. ලේසි නෑ ඒකයි තියෙන්නේ. මේ මිනිස්සු පින් දෙන විදිහට හරිනම් තමන්ගේ අම්මා තාත්තා මේ වෙනකොට මේ පරිණිමිත වහවති ඉන්නේ නැහැ. ඒ තරම් පින් දෙනවා. තාම ගෙදර පෙරේතය. ඇයි? පින් දුන්න පමණින් අනුමෝදන් වෙන්න බෑ. ප්‍රත්‍ය දෙනකොට පින් වෙනදී ඒකට හේතු තියෙන්න ඕනේ. ඒකට අනුව තමයි ඒක අනුව ඒක පිනක්ද පවද්ද කියලා තියෙන්නේ. ඒකයි පත්ති දාන පත්තානුමෝදන. අනුමෝදන් වෙන්න නම් හේතු තියෙන්න ඕනේ. දානේ කරද්දිත් හේතු තියෙන්න ඕනේ. එහෙමයි ඒක වෙන්නේ. ඉතින් බිංගොදරි කොහොමරි මේ දැන් මේ ඔබ මහා පිනක් රැස් කරගෙන ඉන්නේ. දැන් මේ පින් රැස් කරගෙන ඉන්න වෙලාවේ බිංගොදරි මේ පිනේ පෝෂණය වෙන පිරිස් බලන ඒ අයට මේ පින විහිදුවද්දී පතුරුවද්දී පින්වතුනි ඒ අය සුඛිත බුද්ධිත වෙනවා. අභා මේ තැන්වල ඉන්න පිරිස් අල්ල පුළුවන් තරම් සුඛිත මුිත කරලා දානවනේ පින්වතුනි. මේ කරුණා ශාසනයේ තථාගතයන් වහන්සේගේ තියෙන එකයි. පුළුවන් තරම් ඇදලා එළියට දාන්න අභා මේ ස්ථානවල ඉන්න අය ඔබට පින්ඵලයේ තියෙන වෙලාවෙදී. එතකොට පින්වතුනි කොහෙන් හරි බණ ටිකක් අහලා Tamanth යමක් කරගන්න පුළුවන් මට්ටමක් හැදේ. කලින් මේ කියන බණ අහන්න නැතුව ඉඳලා මැරිලා ගියේ උන් දැන් මල පෙරේතය වෙලා. ඒකුන්ට බණ මේ බණ කිව්වට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ අභව මේ තැන් වලින් ඒකුන්ව මුදවන්න පින්වතුනි තමන් කරපු යම් පිනක් තියෙනවා නම් දීපත් කරලා ඒකුන්ට අනුමෝදන් කරන්න. ඒ අනුමෝදන් කර කර අර පෙරේත අධ්‍යාපන ඉන්නේ උන් ඇතර සුගතිගාමී කරන්න. යම් අවස්ථාවකදී ධර්මයේ හර නිවන් දකින්න පුළුවන් අවස්ථාවක් සැලසෙයි. ඒකේ විදිහට කරගන්න. ඔබට අමතක වෙච්ච පිරිසක් ඉන්නවා පින්වතුනි මම නිරන්තරයෙන් ඔබට මතක් කරලා දෙන්න ඕනේ. ඔබට මතකද පින්වතුනි අපේ රටේ මහා විනාශකාරී යුද්ධයක් තිබුණා. මතකයිද? හොඳ වෙලාවට මතක් කළාම හරි මතක් වෙන්නේ. අපි වෙනුවෙන් පිරිසක් මිනි මැරුවා මතකද? තුවක්කු අතේ තියාගෙන මිනි මැරුවා. පින්වතුනි අද මේ පිරිස් මැරිලා ගිහිල්ලා අභව්‍ය තැන්වල ඉන්නවා කියලා ඔබ දන්නවද? මිනී මරුවට දිව්‍ය ලෝකයක් නෑනේ. අපි වෙන්නේ මිනී මරපු ඒ මිනිස්සු අද අභව්‍ය තැන්වල ඉන්නවා. අද ඒ මිනිස්සු සාප කරනවා පින්වතුනි ඔබට. උඹලා නිසා අපි මිනී මරුවා. අද අපි අභව්‍ය තැන්වල ඉන්නවා. උඹලා අපිට පින්ඵලයක් පමුණුවන්නේ නෑ. ඒක බින්දුවක්. සාප කරනවා. ඔබ පින් දෙන්නේ නැති කොච්චර කාලයක්? වැඩි මුණොත් අවුරුද්දක්. දැන් කාටවත් මතක නෑ ඒ පිරිසද? පින්වතුනි ආර්යව එහෙම කරන්නේ ආර්ය කඩගුණ සලකන්න දන්න පිරිසක්. ඒක නිසා කවර කවදාකවත් ඒ අය අමතක කරන්න එපා. මහා සාපයක්. මේ රට විනාශ වේ පින්වතුනි ওই සාපේ. ඒක නිසා ඒ අභවයේ තැන් වලට ගිය අන්තිම සොල්දාදුව එතනින් මිදෙලා එනකන් ඒ අය සිහිපත් කර කර පින් අනුමෝදන් කරන්න. පරේ මතක තියාගන්න පින්වතුනි මොන දේ කළත් ඒ අයව සිහිපත් කළා පින්නේ. සතුරු හෝ මිතුරු ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒ සියලු දෙනා යුද්ධයක් නිසා මිය ගිය සියලු දෙනාව සිහිපත් කළා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි අමතක කරන්න එපා මේ ත්‍රිපිටකය රැකගත් මහා උත්තමයෝ. මේ අපි පින් දෙනකොට පින්වතුනි විනාඩි 20ක් විතර පින් දෙන්නේ. මේ පුණ්‍යානුමෝදනාවක් කියන එක හරි වැදගත්. නිකන් ආකාසත්තජුම්මත්තා දේවනගා මෛත්‍රිකා කියලා කිව්වට හරියන්නේ නැහැ. මේ අයට පින් විහිදුවල වතුර වල හරින්න ඕනේ පින්වලදී ඔබට වතුර වීදුරුවක් හරි දීලා තිනව නම් කවුරු හරි ඒ කෙනාට ඔබ දෙන පින් අනුමෝදන් වෙන කැපයි එන ඒ කෙනාවත් අභාග්‍ය තැන්වල තියන්න හොඳ නැහැ පින් විහිදුවල වතුර වල බේර ගන්න මේ ත්‍රිපිටකේ අපේ අතටපත් වෙන්නේ පින්වලදී ලේ දහඩියේ ඉන්නා නැත්තම් අද මේ බණ ටික ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ අද අපිට මෙච්චර මේ මාර්ගයේ මෙච්චර දුර යන්න හම්බ වෙන්නේ නැහැ ලේ දහලිය ත්‍රිපිටකයේ මාතලේ අලුලේ නිහාරේදී ග්‍රන්ථාරූඪ කළහම මුළු පලාතකටම තිබ්බ එක ත්‍රිපිටකයේ සොලීන්ද ලොකු වුණාවක් තිබ්බ පින්වදිනේ ත්‍රිපිටකයේ ගිනිපත් කළාද ඒකට හේතුව මේ ත්‍රිපිටකයේ නිසා රහතන් වහන්සේලා බිහි වෙනව ඒ උත්මය මේ ලෝකේ ඉන්නකන් ලංකාව ආක්‍රමණය කරගන්න බැරි ගතියක් තිබ්බා ඒක නිසා මොකද මේ අය කලේ මේ ත්‍රිපිටකයේ පුච්චන්න බැරි ප්‍රශ්නේ කියදොන ඔය ත්‍රිපිටකයේ පුච්චන්න එද්දි පිංගුදේ තමන්ගේ පපුවට ත්‍රිපිටකයේ සුරුළු කරගෙන දුවපු මහාමුදුරන් වහන්සේ දා සිහිපත් කරගන්න අද අපි දන්නේ වගේ ඉන්නේ අය හීතල පාරවල් කාල ඇද වැටෙද්දි ඒ ත්‍රිපිටකයේ ආරක්ෂා කරගත්ත පිංගුදේ පපුවට සුරුළු කරගෙන ත්‍රිපිටකයේ දීපං කියලා ඉල්ලද්දි පිටකොඳු කැඩෙනකම් පොළොව වලින් ගහන්නේ නැති ඒ ත්‍රිපිටකේ නොදී ආරක්ෂා කරගත්තේ නිසා අද අපි සද්ධර්මය අවබෝධ කරගන්නවා. ඔබට පුළුවන් ද තින්ගතුනි මේ මහ උත්තරයන් ලීකා දෙන්න ධර්මයේ හැසිරෙන්නේ නැතුව. ධර්මයේ හැසිරලා මේ මහ උත්තරයන්ට ඔබ ලබපු පින් අනුමෝදන් කරවන්න. මේ සම්බුද්ධ ශාසනය කෙලවර කරන්න කලින් ඒ මහ උත්තමිය නිවන් දකින්න ඕනේ. එහෙනම් ඔන්න ඔය ආකාරයේ ඒ උත්තම පිරිස සිහිපත් කරලා පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් අපි තුල තියෙනවා. පුළුවන් පුළුවන් විදිහට ඔබ පිනක් කළාට පස්සේ ඒ පින ඒ විදිහට විහිදුවලා පතර වල හරියට. අනිත් එක තව විශේෂ පිරිසක් තියෙනවා. ඒ අය මේ කාන්තෙම මතක් කරන්න ඕනේ. ඒ තමයි පින්තුනි. අද ඔබ සාන්තුවරයෝ වගේ හිටියට ඔබට මේ දහම ලැබෙන්න කලින් ඔබ මිනිසුන්ට පුදුමාකාර අවඩහාදාන කරන්න ඇති පුදුමාකාරී අවඩහාදාන කරන්න ඇති ඒ අවඩහාදාන නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් මැරිලා ගිහිල්ලා අද ඔබේ පසුපසෙන් ඇවිල්ලා තිබු මරණව ඔබට ඉඩ දෙන්නේ නැහැ නැගෙන්න කියලා අන්නේ සීරු දෙනාව සිහිපත් කරන්න ඕනේ තියෙනතේ ඒ අය අද අභාග්‍ය තැන්වල ඉන්නේ අපි හින්දා. එදා සමහර විට ගියාත් බැව්වල ඔබට වචනයක් කිව්වයි කියලා මුළු පවුලම ගේ ඇතුළට දාලා ගිනි තියලා මරන්න ඇති. ඒ වගේ දහ බලු වැඩ කළා අපු පිරිසක් අපි අද සාන්තුරේ වගේ ඉන්නවා. ඕ ඔක්කොම පහුපස්සෙන් එනවා. අද ඒකුන් එදා මැරුණේ පින්විතනේ ඔබට ශාප කර කර උඹව මම විනාශ කරනවා කියලා හිතාගෙන. අද ඒක අල්ලපු ගෙදර ඉපදිලා ඇති සම්බන්ධයෙන් ඔබට කරදර කරනවා ඇති ඔබට ගහන්න පයින්ව ඇති බුරන්න පයින්ව ඇති එහෙනම් ඔය පිරිසට ඔයදී උදා වෙලා තියෙන දෙන්නේ අපි කරපු දහ බලුවෙ එහෙනම් අපි අද දහම අවබෝධ කරගෙන ඉන්න වෙලාවේ ඒ අයව සිහිපත් කරන්න පින් අනුමෝදන් කරනවා අපි අතින් අත වැරද්දක් වුණා නම් සමා වෙලා මේ පින් අරගෙන සුගත උදෙසට යන්න නැත්තනම් මේකෙන් බේරිලා යන හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පින්වදින මේ පින් අනුමෝදනාවට සම්බන්ධ වෙන්න සියලුම දෙනා. පින් අනුමෝදනාවට සම්බන්ධ වෙලා මේ කියන දේවල් මනාකොට සිහියට අරගෙන ඒ අයට මේ පින් විහිදුවලා පතර වල හැරලා ඒ අයම සුගත මුගත කරන්න. නිවන් අවබෝධයේ පිණිස. හොඳයි පින්වතුනි. පළමුවම සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විදිහට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසල සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අනුතල ගංගා එය කෙරෙහි පිළිතුර පතුල්ලරින් මේ පින් විහිදී පැතිරී යාවෙන් ඒ උත්තමය මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදීම මේ අද්දවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියෙන් සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේ පින්වදින මොහොතකට සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ තේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින්න මාත්‍රියාලේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝග කළා. අද ඔබගේ අපේ ත්‍රිපිටකයේ පස්වෙනි ගණන් යපකම් වෙලා කටයුතු කළා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් කිරස සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතයේ ත්‍රිපිටකයේ මෙලෙ පූජා කරා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් කිරස සිහිපත් කරගෙන ඔබේ සිරස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා විතර ගංගා එයා කෙරේ බීදුර පතුරුනරිනේ තින් බී දී පැතිරි යාමෙන් ඒ උත්තර යොත් මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදී මලින්ක මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කර ගන්න දසදාන සතුලෝක දාතුගේ දර මේ ස්ථානයේ ආවා වූ සීලම දීව බ්‍රහ්මාදී. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දිව දේවතාවු නැතුව මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තිරහක් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් තිරහක් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ වේද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමුගයන් වහන්සේ නාමත් සිහිපත් කරගෙන ඔබ සිහි දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා රසුල ගංගා ඒ යකෙවි බිඳුර පතුරු ධරණී තින් ගිහි දීපතර යාමේ මේ දේවියගේ දේවාන් භාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ සාසනේ තිරහක් කාලයක් ආරක්ෂා කරත්වා සිවුර රත්නයේ තිරහක් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා යටතේ අනුමෝද කරන්න. ඒ වගේ පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජවනාන්තරගත වන්නේ දෙනා වූ සීනුව ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදී උතුවාදවරු ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේ පින්වතුනි මේ යුද්ධයේ පවතින කාලෙදී මිය ගියා වූ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙන් පිරිසක් ඉන්නවනම් ඒ පිරිසත් විසළු හෝ හතුරු වෙතින් ආපු ඒ සීනුව දෙනාවත් සිහිපත් කරගෙන ඔබ ඉදින් දැස් කරගත්තා වූ සීනුව පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ යකෙරේ නීතුල පතුරු හරින්නේ. ඒ වගේම පින්වතුනි මේ අත්දැකීම විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාතී මිත්‍රාදී මේ තිය සීනු දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉදින් දැස් කරගත්තා වූ සීනුව පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ යකෙරේ නීතුල පතුරු හරින්නේ තින් වී දීපැදිරි යාමෙන් ඒ අධ්‍යාත්මික අපව විස්තාරේ හිරොණගේ ගතවි දේවා අජරාමර සංඝත් නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවදස සාධාරණ ලක් කළ තමන් කිරී වෛරේ ක්‍රෝධයේ පසු වෙලා මැරෙන්න ගිහිල්ලා අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබ කිරී වෛරේ කරලිලා ඔබගේ මාර්ග ගමනට බාධා පවුනනොත් ලෞකික ජීවිතයට බාධා පවුනනොත් අන්නේ සිදු දිනාවක් සිහිපත් කරගෙන ඔබ සිංහස් කරගත්තා වූ සීලෙන් පුණ්‍ය ගංගා විසල ගංගා ඒ දා කෙරේ වීදුල පතුලාරි නීතින් වීර් විපදවි යාමින් ඒ අය යමං විස්තාලින් අත මෙදේ වාජරාල සංඝත දෙවිනේ සැන්සීම ලබත්වා කියන සාදු කෙලයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම ශ්‍රී සම්බුද්ධ සාසනයේ උන්නතේ උදෙසා තමන් විසින් මෙත් මාතෙන් හරි අපු කරගන්නා වූ ධනෙන් කොටසක් සද්ධර්ම ප්‍රචාරයේ යපකප කළ කටයුතු කරන්නා වූ අන්නේ කියන සිහිපත් කරගන්න ශ්‍රමයෙන් හෝ යම් උදව්වක් පදවක් කරනවා නම් ඒ සිල් දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ තමන්ගේ ඥාති මිත්‍රාදී ගුරුවරුන් ඒ සිල් දෙනාම සිහිපත් කරගන්න. තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දේනියන් තමන්ගේ සේවකයන් සේවිකාවන් ඒ සිල් දෙනාම සිහිපත් කරගෙන ඔබ ඉතිං දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ යකෙරේ ත්‍රිතුල පතුරුනරිනේ තින් වී දීපැතිරි යාමෙන් ඒ අරියම් විග්‍රහ පොළපත්‍ර දෝස අන්ධකාර පිරලගේ සිරිත දෝස අන්ධකාරක සද්දෝ දින්පොත වේවා. යක්ෂ පෙර විසාද මලගල කුම්බාණ්ඩා දින වල පෙණියා වූ දෝස අන්ධකාර පිරලගේ සිරිත දෝස අන්ධකාරක සද්දෝ දින්පොත වේවා. ඇසව කටවා වූ හවුල් දෝසක සංකා දෝස අන්ධකාර පිරලගේ සිරිත දෝස අන්ධකාරක සද්දෝ දින්පොත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ සාසනයේ තුරදීම නීති මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා යට සිංහවෝදා කරන්නේ. ඒ වගේ පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන ලැබෙන සත්පුරුෂ මිසවණී කරද්දී ආහාරයෙන් පානයෙන් සංසර්පණය වෙලා ලැබුණා වූ ස්වභාවික ශක්තිය උපයෝගී කරගෙන සත්පුරුෂ මිසවණී කරන්නේදී මාර්ගඵල අවබෝධ කරගන්න ඇති. එමනම් මේ ආහාර පාලන ගැස්මීලා එලා ඇත අතීතයේ ඉඳලා බැවුම් සකස් කරලා ලැබෙන්නේ සකස් කරලා කුඹුරු වපුරල ගොයන් කවල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට කිලිට කරගන්නකම් අපගේ අපගල කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම ආහාර නිසා තමයි ඉතින් මේ සමාධියෙන් හරි අපගේ අත ධනෙ කොටසක් අපගේ අපගල කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ සිහි රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අතුල ගංගා ඒ අගේ බීදුල පතුරුනරණේ තින් වී දීපති වියාමේ ඒ අගේ අපි අපම විත්තාද කියලා නම් ඒකට විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙන සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරනවා. ඒ වගේ පින්වතුනි මොහොතකට සිහිපත් කරගෙන අද මේ සාදරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතෙන් පින්නින් ආරක්ෂා වෙලා මැදි මදුර වගේ ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන රූප ගැනීම නිසා. එවනම් පළමුව කොට මේ ස්ථාන රූප ගැනීම සඳහා යම් විදි ආදාරයක් උපකාරයක් කළා නම් මේ සමාධියෙන් හරියට කරගත්තා වූ ධනෙ කොටසක් අප කළා නම් මේ සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේ මේ ස්ථාන භූමියල පදිංචි කරුවන් මේ ස්ථාන වල අයිති කරුවන් ඇතුළුව මේ ස්ථාන වල ගොඩනගීමේලා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වල ගෙනලා බඳලා කර සකස් කළා යම් පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනා සිහිපත් කරගෙන ඔබ සිහිපත් කරගත්තා වූ මේ සීල මුණ ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල්ලාගෙන මේ පිං වී දීපෙන් යාමෙන් ඒ අධ්‍යාම විභාග ස්ථානයේ කියලා ළඟින් අපි මේ දේව ආචාරම සංඝයන් දෙවිලින් සරිසීම ලැබත්වා කියලා සාදකලේ නැතිගෙන වදක් කරන්නේ. ඒ වගේම පිටුතුරේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න ඔබ අද බොහෝ දුර වැහිදලා මේ ස්ථාන වලට මෙන්න ඇදී මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන් කම ලැබුණා. ඒ වගේම පිටුතුරේ මේ සද්ධර්ම දේශනා පටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. සජීවීව ලෝකේ නෝනම පිටුට මේ මොහොතේ මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිල් දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාංශ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අගේ අන්තිම වාසික පිරිසක් දෙන ලෝකෙල දීපු දායාද නිසා ඒ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පිළේයට අනුමෝදන් වෙන කැපයි. එහෙම නම් ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා දුසල ගංගා ඒ අගේ විදුර පතුරු හරණේ පිං විහි දීපති යාමෙන් ඒ අධ්‍යාත්ම විභාග ස්ථානයේ හිලොලගේ කසුවි දේව ආජාවර සංඝතර වෙලින් සනිතීම ලබත්වා කියලා සාදුගලයට තින් අනුමෝදන් කරනවා. එහෙම නම් පින්වතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්තුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඬල තුල මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් මිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා. ඒ වගේ පින්වතුනි කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කියලා පින්වතුන් ඔබ සිඳ දෙනාට සිරුවන් සරණයි.